ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සංඛානං විසුන්ධියා ශෝක පරිද්දවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චේ කිරියාය යදිදං සංකාරෝ සතිපට්ඨාන විහාරවාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයි. සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, 2016 වර්ෂයේහි බක් පුන් පොහෝදා ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ සිල් සමාදන් වූ පින්තුන් බලාපොරොත්තු වන්නේ මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි. පින්තුනි, අපේ ජීවිත වාක් වටින භාග්‍ය සම්පන්න ජීවිත. ඒ වටිනා ජීවිත තවත් වටිනාකම වැඩි කරගන්නයි අපි මේ සූදානම් වන්නේ. පින්තුනි, ඔබ හිතලා තියෙනවද අපි සසර කළා වූ පින්කම්වල අපේ භාග්‍යයේ අපේ වාසනාවෙහි වටිනාම දේ අපි ජීවිතය තුළ ලැබපු මොකක්ද කියලා? ඔව්, මනුෂ්‍ය ජීවිතයක් ලැබුවට විතරක් අපි වාසනාවන්තද? දැන් ලෝකේ සමහර අය ඉන්නවා, සමහර රටවල රාජ්‍ය නායකයෝ වෙලී ඉන්නවා, ඒ රාජ්‍ය නායකයන්ගේ දරුවෝ වෙලී ඉපදෙලී ඉන්නවා, සමහර රටවල රජවරුත් ඉන්නවා, ඒ රජවරුන්ගේ දරුවෝ වෙලී ඉපදෙලී ඉන්නවා. එහෙම ඉපදුණා කියලා විතරක් අපි භාග්‍ය සම්පන්නද? අපේ භාග්‍ය සම්පන්න බව අපි ඉහෙලීම බලාගන්නේ මොකින්ද? අපේ මොහොගෙන්ද? අපේ රූප සම්පත්තියෙන්ද? නැත්නම් අපේ දරුවන්ගේ අධ්‍යාපනයෙන්ද? ඔබ පාවිච්චි කරන වාහනයෙන්ද? ඔබ ඉන්න ගෙදර තියෙන විශාලත්වයෙන්ද ඔබේ වාසනාව තීරණය කරන්නේ? එහෙනම් මොකෙන්ද? ඔව්, මනසේ විවිධියම අනුව මනස පුබුදුවාගෙන ලෝකයේ විවිධ දේවල් කරනවා. ඒ අතුරින් අපට ලෝකයේ ඉහළම දේ මොකද්ද? මනස පුබුදුවාගෙන තියෙන සද්ධර්මය. ඒ සද්ධර්මිනුත් පින්නතුනේ සද්ධර්මයේ නාමයෙන් විවිධ දේවල් අද ලෝකයේ සාකච්ඡා කරනවා. නමුත් ඒ අතරිනුත් අපේ වාසනාව බලන්නේ මොකින්ද? සද්ධර්මයේ නියම දර්ශනය අපට ඇහෙන අවස්ථාව තමයි අපේ ජීවිතයේ භාග්‍ය සම්පන්න අවස්ථාව කියලා කියන්නේ. ඒක පින්නතුනේ මිනිසෙකුට විතරක් ලැබෙන්නේ නැහැ. ඒක පින්නතුනේ බෞද්ධයෙකුට විතරක් ලැබෙන්නේ නැහැ. ඒක බෞද්ධ පරිසරයක ජීවත් වුණාට විතරක් ලැබෙන්නේ නැහැ. ඒක හුඟක් උගත් සම්පන්නුන්ට විතරක් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ මහා තින කානිසංශයක් පිළිගෙට. හැබැයි මේ සද්ධර්මය ලැබෙනකොට සද්ධර්මය ලැබුණාට විතරක් අපේ වෙන සම්පූර්ණම සම්පූර්ණුනා වෙන්නේ නැහැ. මේ සද්ධර්මය ලැබෙනකොට අපේ අවධානය වෙනත් තැනකට ගිහිලා නම් තියෙන්නේ. මේ මහා තිනකින් ලැබෙන සද්ධර්මය අපේ ජීවිතේට ලැබෙනකොට අපි ඇත්තමද නිදිමතේ නැන්නේ, නිදියගෙන නැන්නේ. පින්නතුනි, අපි දැස්ස වුණා වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සද්ධර්මයේ ලැබෙන අවස්ථාව භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඒ භාග්‍ය සම්පන්න බවෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් අපි දැස්ස වෙන්නට ඕන. හැකිතා දුරට ඒ ධර්මයේ ජීවෙන අවස්ථාවේ දැඩි අවධානයෙන් අපි ඉන්නට ඕන. සද්ධර්මයේ හොඳ කාරණයක් සඳහන් වෙනවා. ධර්මදේශනාවක් අහනකොට අපේ අවධානය කොහොමද තියාගන්න ඕනේ කියන එක මේ පිළිතුරු කාලෙනුත් අහලා තියෙන විට රාත්‍රියේ කාලයේ කෙනෙක් ගමනක් යනවා. ගමනක් යනකොට ඒ තැනැත්තාට තනිකරම රාත්‍රියේ කරවලක යන්න ලැබෙන්නේ. මේ තැනැත්තා බොහොම ඝන අන්ධකාරයේ තියෙන රාත්‍රියේ මේ ගමන යනකොට එයාට පාර පේන්නේ නැහැ. ඒ නිසා මේ තැනැත්තා මොකද කරන්නේ? මේ රාත්‍රියේ විදුලි පොටනවා. අකුණු සර වදිනවා. මෙයා කරන්නේ පාරේ ටික දුරක් දුවනවා. දුවලා ආයි අකුණු සර වදිනකම් බලාගෙන ඉන්නවා. බලාගෙනදල ඒ පේන ටිකෙන් ආයි පාර හඳුනාගෙන ඒ ටික දුවනවා. මෙහෙම තමයි මෙයා ගමන යන්නේ. පින්නතුනේ අන්න ඒ වගේ තමයි ධර්මකාරණයක් ඇහෙනකොට අර අකුණ ගහන වගේ ඉතාම වැදගත් කරුණු ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා වෙනකොට ඒ ධර්ම දේශනාවේදී ඇහෙනකොට අපි දක්ෂ වෙන්න ඕන අන්න ඒ කාරණේ මොකද්ද කියලා තේරුම් ගන්න. පින්නතුනේ මෙන්න මෙතනින් තමයි අපේ දක්ෂතාවයේ තීරණය කරන්නේ. බුදු සමයේ හැටියට පින්නතුනේ කෙනෙක් හුඟක් ඉගෙන ගත්තා කියලා දක්ෂෙක් වෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙකුට හුඟක් උපාධි තිබුණා කියලා එයා දක්ෂ වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මාත්‍රික වෙයිදලා වැටුපක් ලැබුවයි කියලා එයා දක්ෂ වෙන්නේ නැහැ. ලෝකයේ ප්‍රසිද්ධ කීර්ති නාමයක් තියෙන ඉහෙළම තැනක රැකියාවක් කරයි කියලා එයා දක්ෂ වෙන්නේ නැහැ. එහෙනම් දක්ෂ වෙන්නේ කොහොමද? මෙන්න මේ සද්ධර්මයේ දේශනාව අහනකොට ඒ තැනැත්තා දක්ෂ නම් එහි ඉතාම වැදගත් කරුණු ඉතාම තීවණ නුවණින් යා තේරුම් ගන්න. අන්න ඒක තමයි පින්නතුනේ දක්ෂතාවය කියලා කියන්නේ. ඒ දක්ෂතාවය ඇති කරගත් ප්‍රමාණයට පින්නතුනේ අපේ ජීවිතේට ලොකු යහපතක් වෙනවා. ඒ යහපත මරණයෙන් පස්සේ වෙන යහපතක් නෙවෙයි. ඒ යහපත පින්නතුනේ මේ ජීවත් වෙන කාලයේදීම අපේ ජීවිතේට මේ රැකවරණය මේ ආශිර්වාදය ලැබෙනවා. ලෝකේ බොහෝ ආගම්වල විමුක්තිය කියන්නේ මරණයෙන් පස්සේ. දෙවියන් හා එක්වීම හරි ස්වර්ගයට යාම හරි කුමන හෝ විමුක්තියක් කියන්නේ මරණයෙන් පස්සේ. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි ඒ ධම සම්දිට්ඨිකයි ඒ ධම අකාලිකයි. මේ ජීවිතය තුළදීම ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ වගේම කල නොයවා ප්‍රතිඵල ගන්න පුළුවන් මේ ධම තුළින් අපට. ඒ නිසා පින්නතුනි ඒ ධමෙන් අපට ආශිර්වාදේ ලැබෙන්න ඒ ධම අපේ ජීවිතේට ලැබෙන්න පින්නතුනි අනිත් අයගේ ජීවිතවලට වඩා අපේ ජීවිතවල වෙනසක් ලැබෙනවා. ලෝකයේ මිනිස්සු පින්නතුනි හැම දිනෙකම වේගින් යන්නේ කොහටද? මිනිස්සු ගමන් කරන්නේ සතුට සොයාගෙන. හැම දිනෙකම වේගින් යන්නේ සතුට සොයාගෙන. අපිත් මේ කොච්චර දුර ගමනක් දාගෙන සතුට සොයාගෙන නේ ලෝක ගෝලියම් භාගයක් අනිත් පැත්තට ආවනේ. දවසක්ම පැය 23ක් විතර ෆ්ලයි කරගෙන ආවනේ. ලෝක දුර ගමනක් මෙයා කියන්නේ සතුට සොයාගෙන. පින්නතුනි ලෝකේ බොහෝ දෙනෙක් මේ ගමන එනවා. පුළුවන් මට්ටමින් දුර ගමනක් යනවා. සමහර අය තමන් ඉපදුණු රටේ ඉඳගෙන නොයෙක් ක්‍රියාකාරී ජීවිතේ සතුට සොයාගෙන යනවා. කුඩා කාලේගෙන කියා ගන්නවා, විභාග සමත් වෙනවා, උපාධි ගන්නවා, රැකියා ලබනවා, ආවාහ විවාහ වෙනවා, දරුවෝ ලබනවා. මේ හැම දෙයකින්ම අපි කරන්නේ මොකද්ද? මේ අපි සතුට සොයාගෙන යන්නේ. ඇත්තටම බලන්න පින්නතුනි අපි මෙයාගේ ගමනේදී අපට ඇත්තටම සතුට අඩු වුණාද වැඩි වුණාද? කෙනෙකුට හිතන්න පුළුවන් සතුටන ටිකක් වැඩි වුණා තමයි කියලා. ධන දානේ වැඩි වුණා, දරුවෝ ලැබුණා, ඉතින් ධනෙ වැඩි වුණා කියලා. නමුත් වෙනතුනේ ඒත් එකම බලන්න කන්නාඩි ළඟට ගිහලා තමන් රෝපියල් දිහා බලන්න ටිකක්. ඒකත් එක්ක බලනකොට ඒකත් එක්ක සතුටල බලන්න තමන්ට මේ ආපු ගමනේදී සතුට අඩු වුණාද වැඩි වුණාද කියලා. වෙනතුනේ මේක තමයි ආපු ගමන. මේකට බුදුදහමේ ලක්ෂණ උපමාවක් කියනවා. එක්තරා බඩගින වෙච්ච සිවලෙක් ඉන්නවා. මේ සිවල බඩගින්නේ ආහාර සොයාගෙන යනවා. යනකොට මේ තැනැත්තාට මොකද වෙන්නේ? මෙයා ඈත දකින්නවා මස් එල්ලපු ගහක් වගේ මෙයාට පේනවා. ඒ ගහයට මස් වැටිලක් වගේ කියලා මොකට හිතෙනවා. මේ සිවලා බොහොම ආසාවෙන් මේ ගහ ළඟට දුවගෙන යනවා. ගිහිල්ලා වැටිලා තිබෙච්ච මස් වගේ පේච්ච රතු පාට දේවල් මෙයා කටට අරගෙන බලනවා. පින්නතුනි මොනවද මේ තියෙන්නේ? මේ එරබදු මල් ගහක් නේ. ඒ මල් ගහේ මල් වලට මෙයා රැවටුණා මස් කියලා. ඊට පස්සේ කටට ගන්න මල මෙයා දකින්න මස් නෙවෙයි කියලා. ඊට පස්සේ නමුත් මේ සිවල හිතනවා වැඩිචිය මස් නොවුනට මේ ගහේ තියෙන අනිවාර්යෙන් මස් වෙන්න ඕන කියලා ඒවත් වැටෙනකම් බලාගෙන ඉන්නවා. එක එක මල වැටෙනකොට අර වගේම අපේ අර අහිංසක අනුවන සිවලා දුකටපත් වෙනවා. ඔහුට කවදාවත් තෘප්තියක් නැහැ. පින්නතුණි අපේ ජීවිත මේ වගේ. අපි කුඩා කාලේ මාපු ගමන බලන්න පින්නතුණි යමක් ලැබෙනකන් අපි හිතන්නේ සතුට මේකයි කියලා නේ. නමුත් ඒක නබගත්තට පස්සේ හිතනවා නෑ ඒක නෙවෙයි හරියටක් කියලා. පින්නතුණි අපි මේ ගමන ආවේ මේකේ සතුට කුමක්ද කියලා සතුට විඳින ආකාරය අපි දන්නේ නැති නිසා. ඇත්තටම පින්නතුණි අපි සතුටක් හරි දුකක් හරි ජීවිතේ විඳනනම් මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ? සතුටක් හරි දුකක් හරි විඳනනම් පින්නතුණි ජීවිතේ වෙලා තියෙන්නේ ඇසට රූපයක් දැකීම, කනට ශබ්දයක් ඇසීම, නාසයට ගඳ සුවඳක් දැනීම, දිවට රසයක් ලැබීම, කයට පහසක් ලැබීම, හිතට සිතිවිල්ලක් එනවා. මෙන්න මේකට අමතර දෙයක් පින්නතුණි අපි විඳලා නැහැ. මේ ස්පර්ශය නිසා තමයි සැප හෝ දුක් වේදනාවක් ආවේ. මේෙන් බැහැර වෙන්න දෙයක් නැහැ. නමුත් මේ ස්පර්ශය ආපු ගමන මොකද වෙන්නේ? එක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා එතනම. නමුත් මේක නිරුද්ධ වුණාට පස්සේ අපි හිතන්නේ තාමත් ඒක ඒ විදිහටම තියෙනවායි කියලා. මෙන්න මේකයි පින්නතුණි ස්පර්ශයේ ස්වභාවය. ඒ නිසා අපි තව තවත් ඒව සෑහගෙන යනවා. අපිට අපි දන්නේ නැහැ මේ සතුට ලැබෙන ක්‍රමය මොකද්ද? මේ ස්පර්ශයේ නේද මේ කැටිවෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. ඒ වගේම ස්පර්ශය ලැබුණාට පස්සේ ඒක දෙකින් දිගටම අඛණ්ඩව පවත්වා ගන්න බෑ කියන එක අපි දන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ ඒක නිරුද්ධ වුණාට පස්සේ ඒ විදිහටම අපිට රැක ගන්න පුළුවන් කියලා තමයි අපි මේ දැඩි උත්සාහය කියන්නේ. නමුත් වෙනතුන කෙනෙකුට මේක තීරණ ගන්න පුළුවන් නම් යා ස්පර්ශයේ විඳිනවා, ස්පර්ශයේ විඳින ගමන්ම ඒකට තියෙන ඇල්ම දුරු කළා, ඔහු සැබෑ විමුක්තියකටපත් වෙනවා. මෙන්න මේ සඳහායි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. මෙන්න මේ ගමන් මඟ අපි හරියට තීරණ ගත්තොත් වෙනතුනි, කෙතැනතර මේ ජීවිතය උඟාක් වටිනවා. ඔහුට තේරෙනවා ජීවිතයේ සැබෑ විමුක්තියක් ලබන්න නම්, සැබෑ මානසික සුවයක් ලබන්න නම් මෙන්න මේකයි නිවැරදිම මඟ කියලා දැඩි විශ්වාසයක් ඔහුට ඇති වෙනවා. ඇති වෙන විතරක් නෙවෙයි ඒ ගමන් මගේ යා පුළුවන් තරම් වේගෙන් ගමන් කරනවා. එහෙම යන්න යන පින්තුණි ඒ තැනත්තාගේ ජීවිතයේ ප්‍රබල වෙනසක් වෙනවා. මොකක්ද ඒ වෙනස? බොහෝ විට පින්තුණි අපේ ජීවිතවල ලක්ෂණය තමයි අපි කලක් හිතාගෙන ඉන්නේ සතුට තියෙන අනාගතය කියලා නේද? සතුට තියෙන අනාගතේ පොඩි කාලේ හිතුව ඉස්කෝලේ බාර දුන්නට පස්සේ කියලා, ඊට පස්සේ තුන ශිෂ්‍යත්ව වර්ග පාස් වුණාට පස්සේ කියලා, සාමාන්‍ය පෙළ පාස් වුණාට පස්සේ ඔහොමම අපි නිතරම සතුට අනාගතය තියෙනවා කියලා හිතාගෙන ආවෙනි. එහෙම ආපු ගමනේදී අවුරුදු 40ක් 45ක් 50 විතර ලං වෙනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ අනිත් පැත්තට හැරුණා. හැරිලා බැලුවා සතුට තියෙන විවාහයේ මුල් කාලේ නේ. විශ්වවිද්‍යාලේ හිටිය කාලේ නේ. අනේ ඉස්කෝලේ ගිය යාළුවෝත් එක්ක හිටිය කාලේ නේ. ඊට පස්සේ පොඩි කාලේ සෙල්ලම් කරපු කාලෙනේ. ඊට පස්සේ අනිත් පැත්තට හැරෙනවා, ඇල්බම් එකත් එක්ක ඉතින් බලනවා. හරෝ හරෝ. අනේ සතුට තිබිච්ච කාලේ ඉතින් දැන් ආය යන්න තියෙනවා නම් හොඳයි කියලා ඊට පස්සේ හිතෙනවා. පින්නතුනේ මෙන්න මේ දෙපැත්තට තමයි සාමාන්‍යයෙන් අපි යන්නේ. නමුත් පින්නතුනේ ධර්මයේ අපේ ජීවිතයට සම්බන්ධ කිරීමක් එක්ක අපිට ලැබෙන වෙනස මොකද්ද? ඒ තැනට පින්නතුනේ ජීවිතේ වක් වටිනවා. ඒ තැනට ජීවිතයේ සිත හුඟක් වටිනවා. ඒ සිත උපරිම වශයෙන් ඉහළම කුසලයක යටියා ගන්න උත්සාහ ගන්නවා. ඊට පස්සේ පින්නතුනේ යාට ජීවිතේ වටිනාම දවස තමයි අද දවස. යාට ජීවිතේ වටිනාම මොහොත තමයි මේ ගත වෙන වර්තමාන මොහොත. ඒකට හේතුව තමයි දිනපතාම යා මානසික සුවයෙන් ඉහළට යනවා. දිනපතාම යාගේ හිතේ තියෙන නීවරණ නැත්තම් කෙලෙස් අකුසල මුල් හැටියට ගත්තොත් ඉන් ලෝභ දේශ මොහ මෙන්න මේව දිනපතාම යාගේ අඩු වෙනවා. ඒත් එක්ක යාගලඟ තියෙන තෘෂ්ණා දෘෂ්ටිමාන එන්නෙන්නම අඩු වෙනවා. මේ කෙලෙස් අඩු වීමත් එක්කම යාට පින්නතුනි අභ්‍යන්තර ලොකු සතුටක් ඇති වෙනවා. එයා වයසට ගියා කියලා තියෙන දුක යාට ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ එයාගේ දරුවෝ ටික විවාහ වෙන ඈතට ගියා කියලා අර විරහ වේදනාව යාට දැනෙන්නේ නැහැ. අනේ මට ලක්ෂණ කිච්ච රූපේ දැන් ලක්ෂණ අඩු වුණා කියලා ඒ පැත්ත නෙවෙයි යා බලන්නේ. යා නිතරම බලන්නේ තමන්ගේ සිත දිහා. යාට එන්නේ එන්නම ජීවිතයේ සතුට වැඩි වෙනවා. හැම දවසක්ම යාට වටිනවා. හැම උදෑසනක්ම යා ඉතාම ප්‍රබෝධමත්ව තමයි එයා ජීවිතේ අවදි වෙලා දවසට මුහුණ දෙන්නේ. මෙන්න මේ මානසික තෘප්තිය නැතුණාට පස්සේ තමයි පින්නතුනි අපේ බාහිර අරමුණු කරා ගිහිල්ලා සතුට අපි බාහිරින් බලාපොරොත්තු වෙන්නේ. අපේ දරුවන්ගෙන්, අපේ කීර්තියෙන්, අපේ රැකියාවෙන්, අපේ පාවිච්චි කරන වාහනේ, තමන් ඉන්න ගෙදරින් මේ වගේ අපේ සැපත, කීර්තිය, නම්බුව බලාපොරොත්තු නැහැ පින්නතුනි. ඒව ලබා ගන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ, ඒව හොඳටම පාවිච්චි කරන්න. නමුත් පින්නතුනි සතුට අපි මේ වගේම බලාපොරොත්තු වෙන්නේ අපේ નિયම සතුට තමන්ගේ මනස මුල්ලලා අභ්‍යන්තරයේ තියෙනවා කියන කරුණ අපි තේරුම් නොගැනීම නිසා. ඒ නිසා මේ අවබෝධය ලැබුණු කෙනා පින්නතුනි නිහතමානී කමට කියලා අල්පේක්ෂිතාවයට කියලා පොඩි ගෙදරක පරණ වාහනයක් පාවිච්චි කළා එහෙම ඉන්නේ නැහැ යා. යා ණය නොවි තමන්ගේ ධනියට ගැළපෙන විදිහට හොඳ පහසුකම් ටික පරිහරණය කරනවා. යා ඒ පහසුකම් පරිහරණය කරන්න කුමකටද? අනිත්‍යයට පෙන්නනද? ආඩම්බරයටද? මාන්නයටද? නැහැ. ඒව කරන්නේ යා පින්කම් කරන්න, අනිත්‍යයට උදව් කරන්න, මෞද්‍යමාපියන්ට සලකන්න, ඒ වාහනේ යන ගමන් හොඳට බනහන්න, ඒ වාහනේ යන ගමන් හොඳට පහසුවෙන් භාවනා කරන්න. ඒවට තමයි යා මේ පහසුකම් දෙවදාගන්නේ. මහන්සියෙන් ධනය උපයලා උපයලා ලෝභ කමෙන් ඒ ටික කියලා නිකන් හිතටින් මැරෙන්නේ නැහැ යා. යා ඉන්න කාලේ තමන් උපයපු ධනෙන් දත්වාච බුත්වාච යතානුභාවං අනින්දිතෝ සග්ග මුපේඨාන කියලා කියනවා. දැහැමිව ධනය උපයපු කෙනා ඒක තමන් තෘප්තිමත් වෙනවා. තමන්ගේ ඥාතීන් තෘප්තිමත් කරනවා. පුළුවන් ප්‍රමාණයෙන් දන් දෙනවා. දීලා ඒ තමන් ලබාගත්තු ධනෙන් ප්‍රයෝජන ගන්නවා. ඒ හැම දෙයක්ම පින්නතුනි සමාන් කැප කරන්නේ කුමක් සඳහාද? යා කැප කරන්නේ පින්නතුනි ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ ප්‍රයෝජන ගන්න. එයාට කරන්න පුළුවන් ඉහළම රැකියාව කරනවා. ඉහළම ධනෙ ලබන්න පුළුවන් දැහැමි රැකියාවක් යා කරනවා. එයාට හොඳට නිරෝගී වෙන්න කාලේ නම් එයා ඒක රැකියාවක් නියතමට රැකියා දෙකක් කරනවා. ඇයි යා රැකියා දෙකක් කරන්නේ? දැඩි ලෝභෙන්ද? නෑ, එයා ඉක්මනටම ධනය උපයලා පින්නතුනේ ඉතුරු කළා මේ ධනෙ හැදෙන්න. සමහර පින්නතුනි ඉන්නවද පින්නතුනි ජීවිත කාලේ මැදමිට අවුරුදු 2යි අවුරුදු 4යි රැකියා කරලා තියෙන්නේ. ඇමරිකාවේ සමහර ඉහළම රැකියා කරපු අය මොන ගැහෙලා තියෙනවද? අවුරුදු 2ක් අවුරුදු 4ක් රැකියා කළා, ධනෙ ටික තැම්පත් කළා, ස්ථාවර තැම්පතක හරි ආයෝජනයක් හරි දැම්මා, ඉතුරු කළා, ඊට පස්සේ ධර්මය හැදෙයි. වයසට යනකම් හැරෙන්නේ කියාතරින කම්ම රැකියා කරන්නේ නෑ. එක්මනට මේ ටිකෙන් තමයි ආයෝජන කළ ධනෙ හැසිරෙන්න. මේ ලබාගත් ඊටාම දුර්ලභ අවස්ථා පින්නතුනේ එයා උපරිම ප්‍රයෝජන ගන්නවා ධම සංඝා. ඒ නිසා පින්නතුනේ ඒ කරන්නේ පින්නතුනේ අපේ ජීවිතයේ වඩා මානසික සුවයක් සඳහා. ඒ නිසා අන්න ඊ යන ගමනේදී පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනා කර අතිශයින්ම වැදගත් මාතෘකාවක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මේ පිනතුන් උදෑසන කාලයේත් එක සාකච්ඡා කළා. නමුත් අපි තවදුරටත් ඒක විස්තර කරනවා. මෙහි වැදගත්කම නිසා පිනතුන් කිහිප දිනක අපෙන් ඉල්ලීමක් කළා සතිපට්ඨාන සූත්‍රයට ආශ්‍රව කරුණු විස්තර කරන්න කියලා. ඒ නිසා අපි කලමක් දීපු අත්පත්‍රිකාවත් සමඟ සංශෝධනය කරලා කරුණුත් එක්ක මේ පිනතුන් එක්ක අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පිනතුනි මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කම්මාස්ස ධම්මනම් පුරු වැසියන්ගේ නිගමනයේදී තමයි මේක දේශනා කළේ. මේක ඇතුළත් වෙන්නේ සූත්‍ර පිටකයේ දීඝනිකාය කියන ග්‍රන්ථයට. මේක දීර්ඝ සූත්‍රයක්. නමුත් පින්තුනේ මේක දීර්ඝ සූත්‍රය වුණාට සතිපට්ඨානය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා රාශියක් මුළු ත්‍රිපිටකය පුරාම පැතිරලා තියෙනවා. විශේෂයෙන් සංයුතනිකායි සතිපට්ඨාන සංයුත්තේ කියලා වෙනම සංවිධායක් වෙන් වෙලා තියෙනවා. විභංගප්පතරණි අභිධර්ම පිටකයේ වෙනම තියෙනවා. පටිසම්භිදාමංගී සතිපට්ඨාන විභංගයේ කියලා වෙනම කොටසක් ඇතුළත් වෙනවා. සූත්‍ර ගානක පින්නතුනි මෙහි වැදගත් සමාව ධර්මය කළ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපට පිළිපදින කියන ඉගැන්වීම් රැසක සතිය පිහිටවීම, සතිය දියුණු කිරීම, ඉංග්‍රීසියෙන් අපි කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියලා. සතිය සිහිය දියුණු කිරීම පිළිබඳව ප්‍රධාන අනුශාසනා රැසක ඇතුළත් වෙලා තියෙනවා. සතර සතිපට්ඨානයේ සම්පූර්ණයෙන්ම සතිය ගැන කියන්නේ. ඊට පස්සේ සති ඉන්ද්‍රිය කියලා තියෙන ඉන්ද්‍රිය ධර්ම පහෙන් එකක් තමයි සති ඉන්ද්‍රිය කියන එක. ඊට පස්සේ බල ධර්ම වලින් සති බල කියලා තියෙනවා. සත්බොජ්ජංග වල සති සම්බොජ්ජංගය කියලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සති කියලා තියෙනවා. මේ හැමදැනම විස්තර කරන්නේ පිනතුනි සිහිය කියන එක. අපේ සාර්ථකත්වය අපේ දක්ෂතාවය අපි මනින්නේ පිනතුනි. අපේ දක්ෂතාවය මනින්නේ අපි කොයිතරම් දුරට අපේ මනසට එන දුක් පීඩා වලින් අපිව නිදහස් වුණාද කියන කාරණිය මත. අපිට මොකක් උපාධි තිබ්බද කියන එකෙන් අපේ දක්ෂතාවය තීරණය වෙන්නේ නැහැ. අපේ ගෙදර කොයිතරම් විශාලත්වයේ වුණාද කියන එකෙන් අපේ දක්ෂතාවය තීරණය වෙන්නේ නැහැ. අපේ දක්ෂතාවය තීරණය වන්නේ ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් ලැබෙනකොට, මේ ඉන්ද්‍රිය හයෙන් අරමුණු වෙනකොට, ඒ බාහිර අරමුණකින් අපේ හිතේ ඇලීමක් ගැටීමක් ඇති නොවෙනසේ අප අපේ හිත කොයිතරම් දුරට ආරක්ෂා කරගෙන ඉන්න දක්ෂද කියන කාරණය මතයි පිනතුනි අපේ දක්ෂතාවය තීරණයවන්නේ. දැන් මේ පිනතුන වා දක්ෂයම තෙන්නේ වා ඉහළ උපාධි කළා බොහොම දුර ගමනක් ආපු අය. ඉහළම විශ්වවිද්‍යාලවලින් ඉහළම උපාධි අරගෙන ඉන්න අය තමයි මෙතන වාද දෙනා ඉන්නේ. ඉහළ රැකියා කරන අය මාසික වැටෙන් මෙතන වාද දානේ උපයන අය. එහෙම නැති වුණත් මේ රටේ ඉන්න බොහෝ දෙනෙක් පිනතුනි දක්ෂයි. විශේෂයෙන් සිංහල ජාතිකයෙහි ඒ දක්ෂතාවය තියෙනවා. ලෝකෙ කොහේ ගියත් අපි ඉදිරියෙන් ඉන්නවා. අපේ උපතින්ම පිනතුනි දක්ෂතාවය තියෙනවා. ඒකනක් අපි සැලකිලිමත් වෙන්න ඕන පිනතුනි. මොකද සිංහල ජාතිය කිව්වම අපි සමහරට එච්චර හැඟීමක් නෑ, අපට අවබෝධයක් නෑ සිංහල ජාතිය ගැන. ඒ සිංහල ජාතිය පිනතුනි අවුරුදු 10,000කට වඩා පැහැදිලි ඉතිහාසයක් අපිට තියෙනවා. රාවණ රජතුමා කුලස්සේ ඍෂිවරයාදී ඒ ඉපැරණි දක්ෂ ආය ලෝකෙට බිහි වෙලා තියෙන අපේ සිංහල ජාතිය. ඒකටත් මේ සිංහල වෙදකම කියන එක ලෝකෙට දායාද කරලා තියෙන අපේ සිංහල ජාතිය. ඒ සිංහල වෙදකමයි ආයුර්වේදයයි පටලවා ගන්න එක දෙකක් ඒක. අපි බොහෝ විට හිතන්නේ ආයුර්වේදයයි සිංහල වෙදකම එකක් කියලා නේ. නමුත් දෙකක්. සිංහල වෙදකම වෙනම එකක්. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ ඉන්දියාවේ ආයුර්වේද සභාවල මුලසුන අරන් තියනවා ලංකාවේ පුලස්ති ඍෂිවරය වගේ සිංහල වෙද්දු. ඒක තමත කරන්නේපා. මේට අවුරුදු 5000කට කලින් රාවණ රජතුමාගේ සීයටම පුලස්ති කියලා කියන්නේ. ඒ පුලස්ති ඉන්දියාවේ පැවතිච්ච මහා ආයුර්වේද සභාවල ඔවුන් මුලසුන අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි බටහිරයි යුරෝපයයි ගුවන් යාන හදන්න තියා හිතන්නවත් කලින් අපේ අය අහසින් ගිහිල්ලා තියෙනවා යම් යම් තාක්ෂණ උපයෝගී කරගෙන. ඉරිද බලෙන් දීපු වැඩ අමතරව තාක්ෂණයම උපයෝගී කරගෙන අහසින් අපි ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි. ඒ සිංහල ජාතියට අලුතෙන් එකතු වෙච්ච නවාංගය මොකද්ද? ඒ ජාතිය වඩාත්ම ශක්තිමත් වෙන්න, ඒ ජාතිය අනිත් ලෝකයේ සියලුම ජාතීන්ට නොදෙවෙනි විදිහේ වටිනාකමක් ලැබෙන්න, ඒ ජාතියට තවදයක් එකතු වුණා. ඒ මොකද්ද? ඒ තමයි බුදුදහම. බුදුරජාණන් වහන්සේ ඉපදෙච්ච ඉන්දියාවේ අවුරුදු 240ක් යද්දී බුදුදහම නැති වෙලා යද්දී ඒ උරුමය ඒ බැටන් එක ගත්තේ ලංකාවේ අය සිංහලයන්. ඒ අය අරගෙන අවුරුදු 2400කට ආසන්න කාලයක් අඛණ්ඩව මේ බුදුදහම පිළිබඳව රැකගෙන ආවා. මුල් බුදු සමය එලෙසම රැකගෙන මේ මානස ලෝකෙට විතරක් නෙවෙයි පිනතුනි මේ මුළු තුන් ලෝකෙටම මේ නිර්මල බුදුදහම ඉතිරි කළ දුන්නේ මේ ජාතිය පිණිසයි. ඒ විතරක් නෙවෙයි. ඒ ජාතිය පෝෂණය වෙච්ච, ඒ ජාතිය පෝෂණය වෙච්ච, මේ දහම තුළින් පෝෂණය වෙච්ච අපේ අතීත මව්පියන් දරුවෝ හදනකොට දරුවේ කොහොම හරි සාසනයට පූජා කරන්න ඕන කියන හැඟීමෙන් අපේ මව්වරු දරුවෝ හැදුවා. ඒ නිසා තමයි මේ සාසනය පෝෂණය වුණේ. ගෙදරින් දරුවාගේ හොඳම දරුවෙක් වාසනාවන්තම කෙනා සාසනයට පූජා කළා. ඊට වඩා අඩුවය ටික තමයි ගෙදර තියාගත්තේ. බුද්ධිමත්ම ලස්සනම දරුව සාසනෙට පූජා කරලා ඊට වඩා අඩුවය ටික තමයි ගෙදර තියාගත්තේ. බාලම කෙනා නෙවෙයි යව්වේ, බැරිම කෙනා නෙවෙයි යව්වේ. පින්නතුනි එහෙම හොඳම කෙනා ගෙදරින් දෙනවා නම් හොඳම දේ තමයි පන්සලට දෙන්නේ. දානය කිව්වත් හොඳම දේ දෙන්නේ, බඩුවක් දුන්නත් හොඳම දේ දෙන්නේ, දරුවෙක් දුන්නත් ගෙදරින් හොඳම දරුව දෙන්නේ. එහෙම පෝෂණය කළ තමයි පින්නතුනි මේ සාසනය පෝෂණය වුනේ. ඒ නිසා සිංහල ජාතිය, ඒ වගේම සිංහල භාෂාව, සිංහල වෙදකම, ඊට එකතු වෙච්ච බුදුදහම ඇතුළු මේ රාජ්‍යයෙන් පෙනෙන සිංහල සංස්කෘතිය කලා නිර්මාණ මේ ගානකින් පෙනෙන මේ සියල්ලකේම පෝෂණය වෙච්ච ජාතියක් තවත් ලෝකේ තියෙ කියලා හිතන්න බෑ වෙනතුනි. මොකද වෙන නොයෙක් කලා ශිල්ප වලින් ඇතැම් විට ඊජිප්තු වගේ රටවල් යන්නම් තාක්ෂණ බින්දිය වුණා. නමුත් ඒවට පිටපත් සිංහල ජාතිය හිටියා කියලා දැන් පරීක්ෂණ වලින් ඔප්පුවලා තියෙනවා. එනිසා පෙනෙනතුනි අපි මුවන් දක්ෂය ලෝක කොහේකියත් අපට ඒ දක්ෂතාවය තියෙනවා. ඒ නිසා ඒ දක්ෂතාවය අමතක කරන්න එපා. වර්තමානයේ අපි ඇගෙන් අඩුපාඩු වෙනවා ලංකාවේ නැගේ. නමුත් එහෙම කියලා අපේ දක්ෂතාවයන් අපේ හැකියාවන් අපේ වටිනාකම අපි අඩු කරගන්න හොඳ නැහැ. කෙසේ වෙතත් පින්නතුනි මේ ධර්මයේ ළඟදී අපි දක්ෂ වෙන්නට ඕන. ඒ දක්ෂතාවය අපේ තීරණය වන්නේ අර බාහිර කරුණු වටිනවා තමයි. නමුත් බුදුදහම ළඟදී පින්නතුනි කෙනෙක්ගේ දක්ෂතාවය බලන්නේ යා කොයිතරම් දුරට තීවුණු නුවණකින් යුක්තව මේ සතිපට්ඨානය සිහිය පිහිටුවීමට ඒ තැනැත්තා දක්ෂද කියන කාරණේ මත. ඇයි පින්නතුනි අපි මේ ධර්ම වැඩි යුක්තේ කියන එක බුදුරජාණන් වහන්සේ සූත්‍රය ආරම්භයේදීම සඳහන් කරනවා. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. මහණෙනි මේ එකම මගයි සත්‍යංගයේ පිරිසිදු බව සඳහා. මොකේ පිරිසිදු බව සඳහාද? මනසේ පිරිසිදු බව සඳහා තියෙන එකම මාර්ගය මේ. ශෝක පරිද්දවාන සමතික්කමාය. ශෝක උපද්‍රවයන්ගෙන් ඉක්මවීම සඳහා. දුක්ඛ දෝමනස්සන අත්තංගමාය. දුක් දෝමනස් දුරු කිරීම සඳහා. ඥායස් අධිගමාය. ඥාන ලැබීම සඳහා. නිබ්බාන සත්‍චිකිරියාය. නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා මේ එකම මගයි තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරපු අනිත් දේශන වලට නම් මොකද වෙන්නේ? ඒව නැද්ද අදාළ මේකට? පින්නතුනේ සියලුම ධර්ම කරුණු මේ තුල ගොනු කරන්න පුළුවන්. වනයේ හැසිරෙන ඇතාගේ ඇත් පියවර මත ඕනෑම සතුගේ ඇත් පියවරක් ඒ මත ගොනු කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි සතර සතිපට්ඨානයේ නැමැති මේ එකම භූමිය මත අනිත් සියලුම ගුණ ධර්ම ටික ඇතුළත් කරන්න පුළුවන්. එතකොට සතර සතිපට්ඨානයේ වැඩෙනකොට සතර ඍද්ධිපාදේ වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩෙනවා. පංච ඉන්ද්‍රිය වැඩෙනවා. පංච බල වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. එනිසා ඒ ගමන ආරම්භයේදීම පින්නතුනේ මේ සතිපට්ඨානයේ වැඩීම ආරම්භයේදී තියෙන්න ඕන කාරණයක් තියෙනවා. එකක් තමයි අපි සිල්වත් වෙන්නට ඕන. ඒ වගේම අනිත්‍යය තමයි දෘෂ්ටිය ඍජු කරගන්නට ඕන. අපේ දැක්ම පිරිසුදු කරගන්නට ඕන. මේ දෙක ඉතාම වැදගත් කරුණු දෙකක් විදිහට ධර්මයේ සඳහන් වෙනවා. මොකද මේ කරුණු දෙක? එකක් තමයි සිල්වත් වෙන්න ඕන කායික වාචික සංවරය වැදගත් වෙනවා. නිතරම අපි කටට එනන වචනේ කියනවා නම් නොසිතාම අපි හිතෙන් හිතන දේවල් ඔහේ ආවට ඥාන කරනවා නම් අපිට මේ සතිපට්ඨානය වඩන්න අමාරුයි. එක්තරා වෙනතුනි සිල්වත් බව කියන එක අපට වැදගත් වෙනවා. ඊළඟ කාරණේ තමයි දැක්ම ඍජු කරගන්න එක. දැන් කරණීයමෙත සූත්‍රයේ තියෙන දික්ඨින් චනුපගම්ම සීලවා කියලා ඒකෙනුත් කියන්නේ මේ කාරණේමයි. දික්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටියකට නොපෙමින දර්ශන සම්පත්තිය යුතු සීලයක් කියනට ඕන. මොකද්ද මේ දෘෂ්ටිය කියලා කියන්නේ? මොකද මේ දෘෂ්ටිය කියලා කියන්නේ? පින්නතුනි ලෝකේ දෘෂ්ටි බුදුදහමේ හැටියට 62ක් තියෙනවා. දෙස්සටක් මිත්‍යා දෘෂ්ටි කියලා අපි කියන්නේ. බෙදලි බෙදලි ගියාම වාක් තියෙනවා. නමුත් මේ ඔක්ම දෘෂ්ටියක කොටස් දෙකකට ඇතුළත් කරන්න පුළුවන්. ඒ තමයි සාස්ත්‍ර දෘෂ්ටි සහ උච්ඡේද දෘෂ්ටි කියලා. සාස්ත්‍ර කියන්නේ ඇත කියන අන්තය. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම දිගුවට මේක විදියටම නවනස්ස තියෙනවා ඒකේ. දැන් Hindu දහමෙත් මේ සාස්ත්‍ර දෘෂ්ටි විස්තර කරනවා. දැන් ඒගොල්ලන් කර්මය පිළිගන්නවා. කර්මය පිළිගත්තට ඒගොල්ලන් දිගින් දිගටම නොවෙනස් වන ආත්මයක් කොහොම පිළිගන්නේ? ඒ සාස්ත්‍ර දෘෂ්ටිය. ඒ වගේම තවත් එකක් තියෙනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. උච්ඡේද කියන්නේ නැතකින් කිසිම දෙයක් නැහැ කියන එක. මෙන්න මේ ඇත සහ නැත කියන අර්ථ දෙකම පින්නතුනේ එකම දර්ශනයකින් දුර වෙන්නට ඕන. දැන් මේ සබ්දයක් කියලා කියමු. දැන් මේ සබ්දේ තියෙනවද නැහැද? ඔව් දැන් මේ සම්දේ නැණ්ඩ තියෙනවද? ඔව් පින්නතුනි මේ සම්දේ කවුරු හරි කෙනෙක් නැහැ කියලා කිව්වොත් ඉතින් පෙන්වන්න පුළුවන් මේ තියෙන සම්දේ. දැන් නැහැ කිව්වොත් තියෙනා කියලා පෙන්වන්න පුළුවන්. තියෙනවද කිව්වොත් කොහොමද නැන්නේ? මේකෙත් නැහැ මේකෙත් නැහැ. එතකොට පින්නතුනි මෙතෙන්දී ඇත කිව්වොත් සාස්ත්‍ර කියන අංගය, ඒ කියන්නේ ඇත අංගය සාස්ත්‍ර දෘෂ්ටිය, නැත කිව්වොත් උච්ඡේද දෘෂ්ටිය. එතකොට බුදුදහමෙන් කියන්නේ පින්නතුනි මේ හේතු දෙක තියෙන තැනදී තියෙනවා, හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. හැබැයි මේ ඇතිවෙච්ච සද්දේ පින්නතුනි අයිති මොහොතද? පෑනටද? මේකටද? මගේ කනටද? මේ සද්දේ අයිති මොහොතද? පෑනටද? මේකටද? මේකටද? ඕ පින්නතුනි මේ හේතු වලින් හටගත්තට මේ එකම හේතුවකටවත් මේ සද්දේ අයිති නැහැ. හැබැයි හේතු නැති තැන මේ සද්දයක් නැහැ. මේකට ආසන්නතම හේතුව තමයි ස්පර්ශය. ස්පර්ශය නිසා ශබ්දය ඇති වුණා. හැබැයි ස්පර්ශය ආසන්නම හේතු වුණාට ඒකට ආසන්න වෙච්ච කරුණ කුමකටවත් මේක මේ ප්‍රතිඵලයේ අයිති නැහැ. එතකොට මේ කනට හිච්ච දේම තමයි පින්නතුනි අපි ඇහෙන් රූපයක් දකිනකොට අපට රූපය ඇසට යම් කිසි විදියක ආලෝකය පතනය වෙනවා. හැබැයි ඇහැට රූපය පතනය වුණාට ඒකේ ඡායාව ආවට පින්නතුනි රූපය ඇවිල්ලා ඇහි ගැටෙන්නේ නැහැ. සමහරට අපි හිතනවා මේ රූපය ඇවිල්ලා ඇහි වැදුණා කියලා නේ. එහෙනම් පින්නතුනි කවදාවත් අපිට ගින්දරක් දකින්න බෑ. ඇයි? එහෙනම් ගින්දරක් යනවා දිහාට පිච්චෙනවනේ නේ. අපිට පින්නතුනි ආලෝක මාත්‍රේ විතරයි එන්නේ. ඇඟට පිච්චෙන බව දැනෙනවා නම් ඒ එන්නේ රූපය නෙවෙයි. ඒ එන්නේ වර්ණය නෙවෙයි. ඒනේ පින්නතුනි ඒ අපට දැනෙන ස්පර්ශයයි එන්නේ. එතකොට මේ ලක්ෂණය තමයි අපට ඇසට රූපයක් පතනය වෙනවා නම් කනට ශබ්දයක් ඇහෙනවා නම් මේ ඉන්ද්‍රිය හයෙන්ම යම්කිසි අරමුණක් අපි ගන්නවා නම් ඒකේ ලක්ෂණය මොකද්ද? ඒකේ ලක්ෂණය තමයි ඒ මොහොතට ඒ හේතු දෙක ඇති වෙච්ච තැනදී මේක නිර්මාණය වෙනවා ස්පර්ශය නිසා. හැබැයි ඒ එකම හේතුවකටවත් අයිති නැහැ. හැබැයි දැන් මෙතන මේ සද්දේයකට අතයිද නැහැ කියලා කිව්වට කවුරු හරි අපිට බැන්නත් කොහමද? ඈ මේ කතාව නැහැ නේද? ආවලමට බැන්න ආවල් කට්ටිය ඉන්න තැන හොඳයි බලාගමු කියලා. ඊට පස්සේ ඕක හුඟාකල් අර රූපයට අපි මේක කියලා බඳිනවා. පින්නතුනි මෙන්න මේක තමයි සංයෝජනය කියලා කියන්නේ. මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේක තමයි දුකට හේතුව කියලා කියන්නේ. කෙනෙක් වචනයක් පිට වුණොත් කෙනෙක්ගෙන් අපි හිතන්නේ ඒ වචනේ ඒ කෙනාට අයිති කියලා. එතකොට ඒ හේතු ටිකක් මතද නිර්මාණය වුණු මෙන්න මේ දේ. ඒක උත්පන්න රූපයක්. උත්පන්න අනුත්පන්න කියලා දෙකක් තියෙනවා. උත්පන්න කියලා කියන්නේ සජීවී දෙයකින් හටගන්න ස්පර්ශය. දැන් මේක සජීවී නෑ, මේක අජීවී දෙයක්. මේක අනුත්පන්න රූප කියලා මේකට කියන්නේ. සබ්ජ්‍යත් රූපයක් විදිහට කියන්නේ. එතකොට මෙතන අනුත්පන්න එකක් සජීවී රූපයකින් නිර්මාණය වුණොත් ඒක උත්පන්නයි. හැබැයි මේ දෙකම පිනතුණි මේ රූපයට අයිති නැහැ. ඒ රූපයට අයිති නැහැ, මට අයිති නැහැ. නමුත් පිනතුණි අපේ කියන නොදැනීම නිසා මොකද වෙන්නේ? අපි මෙන්න මේ රූප ශබ්දාදිය Taman එහෙන් දැකපු රූප, කනෙන් අහපු ශබ්ද, මේ ඉන්ද්‍රයන්ගෙන් ගත්තු අරමුණු පිනතුණි ඒ රූප වලට කියලා අපි ගැට ගන්නවා. ඒ රූප වලට අයිති කියලා අපි හිතනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ඇක්ටිවේට් දැනුම එකට අපි සංජානනය කියලා කියනවා, අවබෝධය කියලා කියනවා, පහළ වෙච්ච විඥානය කියලා කියනවා. අපි ඒ ඇක්ටිවේට් දේ පින්නතුන් හිතාගෙන ඉන්නවා දිගට මෙත දිගටම තියෙනවා කියලා. ඒ නැති වෙච්ච දේ නිරුද්ධ වෙච්ච බව අපි දන්නේ නැහැ. හැබැයි පින්නතුන් අපි යම් කිසි අවස්ථාවක හරියට නුවණින් දැක්කොතින් මේ ඇක්ටිවේට් එක එතනම නිරුද්ධ වුණාය කියලා අමුතුවෙන් ලෝභය නැති කරන්න කියන වඩන දෙයක් නැහැ. දැන් උදාහරණයක් ගන්න අපි කණ්ණාඩිය ළඟට යනවා කියමු. අපි යන්නේ අපේ ගෙදරින් බලු පැටියක් අරගෙන යනවා කියමු කණ්ණාඩිය ළඟට, ලොකු කණ්ණාඩියක් ළඟට. දැන් මේ කණ්ණාඩියට අපි ගියාම බලු පැටිය මොකද කරන්නේ? ඔව් බලු පැටිය අරකට පනිනව බොරනවා. දැන් යා ලොකු සටනක් හේත් එක්ක. දැන් අපට ඒ සටන මොකුත් නැහැ ඉතින්. ඇයි ඒකට හේතුව? දැන් අපි දන්නවා මේක කලින් තිබ්බ දෙයක් නෙවෙයි, මේක තමන් ගියාට පස්සේ මේ හේතු දෙකකින් ඇතිවෙච්ච දෙයක් කියලා. අපි ඒ පැත්තට අල්ලන්නේ නැහැ. දැන් අර ඒ අනවබෝධය නිසා අර බලපැටිය මොකද කරන්නේ? එයා හිතන රූපය බාහිර තියේ කියලා එයා බාහිරට අල්ලගෙන යනවා. දැන් අපටම වගේ නුවණක් තිබ්බත් අපටම වගේ නැති වුණාට එයාත් රූපය තියෙනවා කියලා හිතලා අපි කියමු එයාට කතා කරන්න පුළුවන් කියලා. හැබැයි එයා හිතන්නේ රූපය හැබැයි තියේ කියලා. නමුත් අපි කියන බලපැටියට අපි කියමු බල්ලගේ නම කියලා, ලකි හරි ටොමි හරි කියලා. ටොමි මෙතන මේ රූපය දැන් ඔයා වඩන අනිත්‍යයි කියලා, දුකයි කියලා, අනාත්මයි කියලා වඩන්නේ කියලා අපි කියනවා එයාට. නමුත් එයා හිතන් ඉන්නේ බාහිර රූපයක් තියේ කියලා. එහෙම තියේ කියලා හිතාගෙන යා කොච්චර වැඩුවත් එයාගේ ආසාව නැති වෙනවද? එයා හිතනකන් එහෙම ඉන්න පුළුවන්. හැබැයි ආයෙ අර කොල්මන වගේ අරගෙන තියෙනවා. ඉතින් උතනේ අපට වඩන්න ඕන ද අනේ මේ රූපය අනිත්‍යයි කියන්නේ? ඇයි නොවඩන්න හේතු? ඇයි අපට එකෙන් කෙලෙසක් ඇති නොවන්නේ? ඔව්, අපේ රූපය වගේම අපි දන්නවා ඒක කලින් තිබුණු දෙයක් නෙවෙයි, ඒ මොහොතේ ඇති වෙච්ච දෙයක්. සහ ඒක අපි අයින් වෙනකොටම ඒකට හානියක් වෙන්නේ නැහැ කියන එකත් අපි දන්නවා. ඒකෙ මේ නිත්‍ය සංඥාවට යන්නේ නැහැ. ඒක එතනම නිරුද්ධ වෙනවා අපි දන්නකොට. අපට ඒ තුලින් ඇති වෙන සම්පූර්ණ කෙලෙස් ටික නිරුද්ධ වෙනවා. ඒත් ඒක අර දැන් බලු පැටියට බුරන්න හිතෙනවා, ආයි එන්න හිතෙනවා, දැන් අතින් ඇද්ද ආයි එනවා දෙන්න බුරන්නනේ. අන්න ඒ වගේ තමයි පිනොතින අපට මේ බාහිර අරමුණු නිසා ඇතිවෙන රූප ශබ්ද ගන්ධාදී මේ අරමුණු තුලින් ඇතිවෙන යම්කිසි දැනුමක් අපට තියෙනවා නම් ඒක ඇති උනේ මේ තමන්ගේ දැක්ම, තමන්ගේ ආකල්පනුව නේද? මේ අභ්‍යන්තර හේතු ටික නිසා නේද මේක ජනිතුනේ කියන එක දකින කම්ම පින්නතුනේ අපට මේ දුක් ටික නිදහසන්න බෑ. ඒ නිසා බුදුදහමෙන් අපට කියන්නේ මෙන්න මේ දැක්ම ලබා ගන්න අපි යම්කා ජීවිත අධ්‍යක්ෂම ටිකක් ලැබුවා නම් අපි ලබන්නේ මෙන්න මේ හේතු ටික එකතුවකින් නේද? ඒක ඒ මොහොතට ඇති වෙලා ඇති වෙච්ච දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නේද කියන එක අවබෝධය ලබා දෙන්නයි බුදුදහමෙන් හැම අවවාදයකින්ම අපට මඟ පෙන්නන්නේ. එතකොට අපි ඇසින් රූපයක් දැක්කා කියන්නේ පින්නතුනේ ඒ රූපය ගැන අපට දැනුමක් එනවායි කියලා කියන්නේ පංච උපාදාන සංදයක් නිර්මාණය වුණායි කියන එක. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහක එකතුවකින් තමයි එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපට ඇසට රූපයක් දැක්කනම් කනට ශබ්දයක් ඇහුණනම් මේ හැම මොහොතකෙම ක්ෂණිකව වේගයෙන් මේ පංච උපාදාන සංදේ හට ගන්නව නිරුද්ධ වෙනවා, හට ගන්නව නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ මුලින් පින්නතුනේ දර්ශනයක් හැටියට අපි ඉගෙන ගන්න ඕන. මෙන්න මේක තමයි සතිපට්ඨානයේ ආරම්භයේදීම සීලයක් දර්ශනය පිරිසිදු කර ගැනීමක් කියන මේ දෙක අවශ්‍යයි කියලා සඳහන් කරේ මේකයි. તો මෙන්න මේ දැක්මෙන් තමයි සතිපට්ඨානය වඩන්න ඕන. එහෙම නැතුව අර කණ්ණාඩිය ළඟ ඉස්සරහා ඉන්න බලපැටිය රූපය අනිත්‍යයි, රූපය මට ව්‍යාපෝ තේජෝ වලින් හැදුනේ, මේ රූපය දෙතිස් කෝණතේ කියලා බැලුවට විතරක් එයාගේ ආසාව නැති වෙන්නේ නැහැ. එයාගේ අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. එයාට ඒ මොහොතට ලෝභ දේශ දෙක අඩු වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනේ එයාගේ මෝහය නැති වෙන්නේ නැහැ. ඒකට බුදුදහමේ කියනවා යථාපි මූලේ අනුපද්දවේ දල්හේ නොබිරුක්ඛෝ පුනරේව රූපති. එවංකේ ඒ වගේමයි තණ්හාව නැමැති මුල සිඳිනකම්, මුල කියලා කියන්නේ අවිද්‍යාව, අවිද්‍යාව සිඳිනකම් සසර යනවා. අර ලෝභ දේශ දෙක උපරිමයට දුරුකල පින්නතුනේ උපරිම වශයෙන් මහා කල්ප 84000 කින්න පුළුවන්. නිකං කාලයක් නෙවෙයි. අරූපාවචර බ්‍රහ්මලෝක ඉහළම බ්‍රහ්මලෝක යන්න පුළුවන් මේ ලෝභ දේශ දෙක උපරිම මට්ටමට අඩු කළා. හැබැයි මෝහය අඩු කරන්න බෑ. මෝහය අඩුනා වෙන්නේ නැහැ ඒකෙන්. අර මහාකල් 84000ක්, ඒ කියන්නේ බුදුරු ලක්ෂ දෙකක් විතර පහළන කාලයක්. ඒතරම් අති දීර්ඝ කාලයක් ඉඳලා නැවතයි පල්හැට එනවා. ඇයි පල්හැට එන්නේ? පින්නතුනි බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ ලෝකෙහි බුදුහාඳුර පහළ වෙන්න කලින් බොහෝ දෙනෙක් හිතන් හිටියේ නීවරණ කීයේ කියලාද? පංච නීවරණ ගැන විතරයි දැනගෙන තිබුණේ. නීවරණ පහක් කියලා විතරයි ලෝකෙ දැනගෙන හිටියේ. සමහර අය තාමත් දන්නේ නීවරණ පහයි කියලා තමයි බෞද්ධ වුණා. පින්තුනි බුදුහාමුදුරුවෝ නීවරණ පහක් ලෝකෙට විස්තර කළා. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ නීවරණ පහ තමයි. නමුත් ඒ යටින් පින්තුනි දුර වෙන තවත් නීවරණ ගැන බුදුදහමේ කියනවා. 6 වෙනි නීවරණය. අවිද්‍යා නීවරණය. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ පංච නීවරණ දේශනා කරන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කින් ලෝකෙට පහළ වුණේ මෙන්න මේ 6 වෙනි නීවරණයත් එක්ක. අවිද්‍යා නීවරණය ලෝකෙට පැහැදිලි කළා. ඒ අවිද්‍යා නීවරණය අපෝ මුදවන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. එතකොට පින්නතුනි මේ සතිපට්ඨානය තුලින් කරන්නේ මෙන්න මේ අවිද්‍යා නීවරණය දුරු වෙන විදිහට අපේ දර්ශනය ඇති කර ගැනීම. එතකොට මේක මුලින්ම අර දැක්ම ඇති කරගෙන ඊට පස්සේ මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය කියන මේ පහ පින්නතුනි මේක එකට ශනිකව හටගන්නේ. දැන් අපි කියමු යම් කිසි ආහාරයක් කියලා අපි කියමු ආප්‍යයක් කියලා. ඒ ආපේ ඇතමිට පොල් කිරි තියෙනවා, තෙල් තියෙනවා, පිටි තියෙනවා, වතුර තියෙනවා, ඔක්කොම තියෙනවනේ නේ. ඒක අපිට පුළුවන් වෙන් කරන්න. වෙන් කරන්න බෑනේ. ඒකට ආපේ විතරයිනේ තියෙන්නේ. නෝනින්නේ දැක ගන්න ඕන අපේ කනකට දන්නවා ටිකක් ලුණු වැඩි කියලා. සමහරට කිරි අඩුයි කියලා නේ. නමුත් ඉතින් මේ වෙන තුනක් හදලාගෙන අපි ඉතින් හොඳට හැමදේම දින අපි දාන ඉතින් හොඳටම හැමදේම තියෙයි. චන්ද්‍රා ඉතින් හොඳටම හදනවනේ අපිට. පින්න තුනින් එතකොට ඒක නෝනින් තමයි ඒක වෙන් කළ දකින්න ඕන. අන්නේ වගේම තමයි පින්නතුනේ පංච උපාදාන ස්කන්ධය කියන එකත් බාහිර ලෝකය තුළ බෙදලා බන්ධේසියක් උඩා මේ රූපය මේ වේදනාව සංඥාව සංකාරය කියලා එහෙම දක්වන්න බෑ. මේක තනිකරම පින්නතුනේ නුවණින් දකින්න ඕන. අන්නේ නුවණින් දකින්න යන වැඩපිළිවෙල තමයි මොකක් කියලාද කියන්නේ? සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට සතර සතිපට්ඨානය කියලා කියන්නේ මොකද්ද? කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. කායේ කයානුව බලන්න. වේදනාවන්හි වේදනානුව බලන්න. සිතෙහි සිතානුව බලන්න. ධර්මයන්හි ඒ අනුව බලන්න කියලා මෙන්න මේ හතර දිහා හතර හරහා බලනකොට තමයි පින්නතුනි අපට මේ අපේ ජීවිතය ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක මේ තේරෙන්නේ. එතකොට මේක තේරෙන තමයි මේ අවිද්‍යාව දුරු වෙන්නේ. එතකොට කය ගැන බලන්න බලන්න අපට රූපය කියන ස්කන්ධය, රූපස්කන්ධය කියන එක මොකද්ද කියලා ප්‍රකට වෙනවා. වේදනා පස්සනා වඩන්න වඩන්න වේදනා ස්කන්ධය කියන ස්කන්ධය ප්‍රකට වෙනවා. චිත්තානුපස්සනාව වඩන්න වඩන්න මොකද්ද වෙන්නේ? විඥාන ස්කන්ධය කියන ස්කන්ධය ප්‍රකට වෙනවා. ධම්මානුපස්සනාව වඩනකොට සංඥා සංකාර කියන ස්කන්ධ දෙක ප්‍රකට වෙනවා. එතකොට කායනුපස්සනාව වඩනකොට රූපස්කන්ධය, වේදනානුපස්සනාව වඩනකොට වේදනා ස්කන්ධය, චිත්තානුපස්සනාව වඩනකොට විඥාන ස්කන්ධය, ධම්මානුපස්සනාව වඩනකොට සඤ්ඤා සංකාරක නිස්සන දෙක ටිකෙන් ටික ප්‍රකට වෙනවා. මුලදී වෙන වෙනම වඩනවා. වඩලා වඩලා කාලයක් වඩනකොට පින්නතුනි ඊට පස්සේ රූපයක් දකිනකොටම මේ පහේ ඇතුනේ කියන එක ශනිකව දකින්නවා. දැකලා ඒක හොයාගෙන බාහිරට යන්නේ නැහැ. බාහිර දේ ගැන මෙහාට අරමුණ එනවා. නමුත් මේක හොයාගෙන ගිහිල්ලා අල්ලල පිටිය හැප්පෙන්නේ නැහැ. අනේ අතන ලස්සන ගණක් තියෙනකොට දැක ගමන් දුවල ගිහිල්ලා අරක හැප්පෙන්නේ නැහැ. ඒක දන්නවා. ඒ පැත්තෙන් මේ පැත්තට අවබෝධ වෙනවා. මේ පැත්තෙන් ඒ පැත්තට දුවන්නේ නැහැ. එතකොට දැන් අපි කණ්ණාඩි ළඟට යනවා. කණ්ණාඩි ළඟට ගියාට අපි කවදාවත් පුයර දානවත් කොණ්ඩේ පීරනවත් කණ්ණාඩියට අත ගහන්නේ නැහැ අපි. කණ්ණාඩිය මොකක් හරි වෙනසක් කරනවා අපි මේ පැත්ත කොණ්ඩේ පීරන්නේ, මේ පැත්ත පුයර ගන්න, මේ පැත්ත තමයි අපි වෙනස් කරන්නේ. අන්නේ වගේ තමයි මේ බාහිර දේ ගැන අවබෝධය ඉන්නෙන්න පින්නතුනි. බාහිරින් දුකක් දොමනක්ක් එනවනම් තමන්ගේ මේ පැත්තයි හදාගන්නකම්. ඒකෙන් කියන්නේ නැහැ මේ ළමයේ දරුවෙක් වඩා ගන්න ඒ කතාව නෙමෙයි. මේ කියන්නේ වරදවා තේරුම් ගන්න එපා. දරුවෙක් වුණත් එයාට මේ දර්ශනෙන් අල්ලන්න පුළුවන්. දරුවගේ හිස අත ගන්නකොට එයා දන්නවා මේ ඇහැට පේන දරුවා නෙමෙයි මේ අල්ලන්නේ. දැන් මේ ස්පර්ශ කරන්නේ සතර මහා භූත රූප කියන එක දකින්නයි. මොකද එයා ඒ දරුවා රූපයක කියලා බඳින්නේ නැහැ. බැඳුත් දුක එනවා. මේ දරුවා කියන රූපය කියලා බාහිරට අල්ලගත්තොත් ආයි පින්නතුනි ජරා මරණ කරා නොගිල්ල බෙරෙන්න බෑ ආයි. පළංගැටියා මේක ලක්ෂණයි කියලා ගිනි දැල්ලට පැන්නොතින් අනේ මට ගින්දර විතරක් ඕන පිච්චෙන නම් බෑ කියලා පුළුවන්ද? පිච්චෙන්න නටුව බෑ. පැන්නොත් පිච්චිලා තමයි නැවතින්නේ. මැරිලා මිසක් නවතින්නේ නෑ. ඒ වගේම තමයි මේ බාහිර පේන රූපය තේරුම් ගැනීම හෝ කතාබහ කිරීම හෝ සෙනෙහස දැක්වීම හෝ වෙනම කතාවක්. නමුත් ඒ තේන දෙයට බාහිරයේ කියන රූපයක ඇලීම ඇති කරගත්තොත් ඒ ඇති කර ගන්න කම් පින්නතුනි ඒ කෙනා වෙනස් වෙනකොට මහලු වෙනකොට ලෙඩ වෙනකොට මිය යනකොට ඒ දුක් ටික නිදහස් වෙන්න බෑ. රූපේ බාහිරයේ කියලා දැක්ක ගමම්ම ඒකට අවිද්‍යාවෙන් බැඳුනොත් අනිත් දේවල් ටික අනිවාර්යෙන්ම ඒ ඇලීම අවිද්‍යාව මට්ටමටම හඳන්න වැළපෙන්න වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන ලස්සන කාරණයක් යම් තාක් දුරට පින්නතුනි යම් කිසි කෙනෙක් මෙන්න මේ දර්ශනය ඇති කරගෙන බාහිර රූපයේ කෙරෙහි තියෙන ඇලීම යම් කිසි කෙනෙක් දුරු කරගත්තා නම් මේ සතර සතිපට්ඨානෙ ඔස්සේ ඒ දර්ශනය ඇති කරගත්තු කෙනාට පින්නතුනි මායාව පේනවා. මායාට මෙයව පේන්නේ නැහැ. මෙයාට මායාව පේනවා. මායය කියන්නේ දුක. තමන්ට තියෙන අයහපත ඒ පැත්තට ඒ පැත්ත තමයි පේනවා. තමන්ව ඒකට වසඟ කරගන්න බෑ මේ දර්ශනෙ ඉන්න කෙනාට. හැබැයි යම් කිසි වෙලාවක රූපයට බාහිරට තිල බඳින කියෝතින් තමන් ඉන්නේ මායාවේ පැත්තේ ඉන්නේ මායාවේ වසඟේ තමන් ඉන්නේ. එතකන් තමන්ට දුක් දෙක නිදහස් වෙන්න බෑ. ඒ නිසා මේක අපට එකපාර නිදහස් වෙන පුළුවන් දෙයක් නෙවෙයි. ටිකෙන් ටික අපි මායාවේ පැත්තෙන් දුර වෙලා විමුක්තිය පැත්තට අපි ටිකෙන් ටික යන්නට ඕන. ඒක යන්නේ අපි එකපාර ගෙදරින් අයින් වෙලා නෙවෙයි. ගෙදර ඉන්න ගමන්ම තමයි මේ ටික අපි කරන්නේ. අනිත් දැන් යුතුයම් කරද්දී දරුවන්ට ආහාර පාන ටික උයද්දී රැකී රක්ෂා කරද්දී මේ හැමදේම අපි කරද්දී මේ දර්ශනයත් එක්ක අපි ඉන්නට ඕන. ප්‍රධානම දේ තමයි පිනතුනි රූපත් කන්දේ පිළිබඳව දැනුවත් කරගන්න එක තමයි පළවෙනි පියවර. අපට කෙනෙක් ගැන හැඟීමක් ඇති වෙන ආකාරය ගැන අපි තේරුම් ගන්නට ඕන. දැන් අපි කියමු අපේ අම්මා ගැන කියලා. අම්මගේ පින්තූරයක් අපි දකින රූපේ දැක ගමන් කියන ආමේ ඉන්නේ අපේ අම්මා හරි ලස්සනයි කියලා කියන ආරෝපේ ඊට පස්සේ බලන්න මේ අම්මා ඉන්නේ කියලා. ඒ වෙලේ මම දෙමිට අම්මා කතා කරපු කතාවක් රූප ඇහුවටින් අපි වීඩියෝ එක ආගෙන ආමේ ඉන්නේ අම්මා කියලා ඒකට සම්මා කියලා කියනවා. ඊට පස්සේ අම්මා උයපු කෑමක් ඒ රසයම දැනෙන කෑමක් අපට දැනුවා ආමේ ඉන්නේ අම්මා කියලා කියනවා. ඒ වගේම අම්මගේ සුවඳ අපට දැනෙලා තියෙනවා නම් අම්මගේ පැඳුම් වල අම්මගේ අතේ සුවඳ අම්මගේ අතේ සුවඳ මොන සුවඳද ඔබ වෙලෙන්නේ? ඈ උයන දේවල් තුන පහේ සුවඳ තමයි අම්මගේ අතේ පවිලෙ තියෙන්නේ නේ. වෙන දේවල් නෙවෙයිනේ දෙන්නේ. ඉතින් පින්තුනි ඒ වගේම අම්මා අපි අල්ලනකොට තියෙන අල්ලනකොට අම්මා ඇල්ලුවොත් අම්මගේ ළඟටම ගිහින් අම්මා ඇල්ලුවොත් ආ මේ ඉන්නේ අම්මා කියලා කියනවා. එතකොට පින්තුනි දැන් එක දැන අම්මා පින්තූරෙත් ඉන්නවා. මෙහි වීඩියෝ එකෙත් අම්මා ඇහෙනවා. අම්මගේ සුවඳත් දෙනවා. අම්මා දැබු ආහාරය කියනකොටත් අම්මා කියලා කියනවා. ඇත්තෙන්ම කොතනද නියම අම්මා ඉන්නේ? හ්ම් එක විට පුළුවන් ධම්ම මේ දෙතුන් බලක ඉන්න. දැන් අම්මා සජීවව තියෙනවා. දැන් අම්මා අම්මගේ ඇඟට අත කියලා අපි අල්ලනවා මේ ඉන්නේ අම්මා කියලා. රූපේ වැඩම සාමේ ඉන්නේ අම්මා කියලා. හඬ එනකොට කියනවා. දැන් මේ හැම ඉන්ද්‍රියංගෙම ගන්නකොට මේ අම්මා අම්මා කියලා කියනවා. ඇත්තටම පිනොත්නේ කොයි අම්මද නිවැරදි අම්මා? සත්‍යලෙස මේ අම්මා කෙනෙක් ඉන්නවද? පින්නතුනි අපි යන රූපෙට තියෙන බැඳට අන්න ඒ බාහිර රූපෙට එකතු වෙන මනසත් එක්ක මේ වෙලාව හැටි වෙච්ච මේ ස්කන්ධ පංචකය තමයි මේ අම්මා කියලා අපි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒක අම්මයි කියලා හිතලා ක්ෂණිකව මේක බලන්න කිව්වොත් අර ස්කන්ධ පංචකය නිරද්දල ඊට පස්සේ මේ පෑන පංචස්කන්ධ ඊට පස්සේ ඒතර අරකට මොකද වෙලා තියෙන්නේ? ඒක එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. හැබැයි පින්තුනි ඉතුරු නැතුවම නිරුද්ධ වුණාට මොකද වෙන්නේ? අපේ නිරුද්ධ වෙලා නැත්නම් අපේ නිරුද්ධ වෙලා නැහැ. ඒක තාම හිතේ තියෙනවා. ඒ නිසා ඇතැම්මිට අපි මරණාසන්න මොහොතේ හදිසි අනතුරකින් මිය යන මොහොතේ අම්මේ කියලා අම්ම මතක් මොහොතින් මොකද වෙන්නේ? අම්ම දැන් ඇතැම්මිට මිය ගිහලා හිටියොතින් මිය ගිහලා මනුස්ස ලෝකෙම ඉපදෙලා හිටියොතින් ඇතැම්මිට අපේ පිනත් එක ශක්තිමත් නා කුසලය ඇතැම්මිට ඒ අම්මගෙම කුසට එන්න පුළුවන් අය. ඇතැමිට ඒ අම්මා තමා තම ජීවත් වෙනවා නම් අපේ පින ඇතැමිට හුඟක් ශක්තිමත් නම් අම්මව පෝෂණය කරන්න පුළුවන් තැනක ඇතැමිට දෙවි කෙනෙක් හරි වෙලා ඉපදිලා අම්මට බැරම හෙලාගෙන ඉන්නවා. අපේ කුසලයේ දුර්වල වුණොත් මොකද වෙන්නේ? ඇතැමිට අමනුස්සෙක් වෙලා භූතය ප්‍රේතය කියලා ගෙදර ඉඳගෙන අම්මා ආරක්ෂා කරන්න බලනවා. ඒ විතරක් නෙවෙයි වෙනත් කෙනෙක් පිළිබඳව හිතන තමනාපේච කෙනෙක්ගේ මොකද වෙන්නේ? ඊට අදාළව පිනතුන් සංස්කාර රැස් වෙනවා. මේ සංස්කාර රැස් වෙන විදිය මේ. එතකොට පිනතුන් සතිපට්ඨානේ මොකද කරන්නේ? සතිපට්ඨානේ කරන්නේ පිනතුන් මෙන්න මේ සිත යමකට බඳින ගතිය, ඒ රූපයට කියලා බඳින ගතිය අඩු කිරීමයි කරන්නේ. මේකට උපමාවක් කියනවා ආලෝකයක් වදිනවා බිත්තියකට. බිත්තියකට ආලෝකයක් වදිනකොට දැන් ආලෝකයේ තියෙන බිත්තිය දැන් මෙහෙ ඉඳලා අපි කියමු ෆ්ලෑෂ් එකක් ගන්නවා කියලා. බිත්තියට වදිනවා. බිත්තිය නැත්තම් මොකද වෙන්නේ? කරුවල අපි කියමු රාත්‍රිය කියලා ඔක්කොම කරුවල හැමතැනම. දැන් අපේ ඇඹිදුලි පන්දමක් හරි කුමක් හෝ එළියක් ආලෝකයක් දැල්වනකොට බිත්තියකට. ඒ බිත්තිය නොතිබ්බොත් මොකද වෙන්නේ? බිමට යනවා. බිමක් තියනවනම් බිමක් හරි ගහක් හරි හොයාගෙනවා. ඒකත් නොතිබ්බොත් මොකද වෙන්නේ? වතුරක් තිබ්බොත් වතුරකට යන වතුරක් දැක්වම යනවා. ඒ මොහක්කත් නොතිබ්බොත් මොකද වෙන්නේ? ආලෝකයේ වදින තැනක් නැහැ. අන්නේ වගේ තමයි පේනතින අපේ හිත බැසගන්නේ. එක්කෝ හිත මේ කයේ බැසගන්නවා, එක්කෝ හිත වේදනාවක බැසගන්නවා, එක්කෝ හිත හිත තුළම බැසගන්නවා, එක්කෝ හිත සංඥා සංකාරවල බැසගන්නවා. මෙන්න මේ තියෙන බිත්තිය පොළව පෘථුවිය වතුර ඔක්කොම වදින තින තැන් ටික නැති කිරීම තමයි මේ සතර සතිපට්ඨානය කරන්නේ. ඒත් මේ වදින තැන නැති කරොත්ින් මොකද වෙන්නේ? ඊළඟ තැනට පින්න තුනේ ගිහිල්ලා විඥානය බැස ගන්න තැනක් නැති වෙනවා. ඒ කියන්නේ මොකද්ද? භව නිරෝධ වෙලා තියෙන්නේ. ඒ භව නිරෝධයේ පින්නතුනි මේ ජීවිත කාලය පුරාම කෙනෙක් මේක වඩලා වඩලා වඩලා වඩලා ජීවිතයේ අවසාන මොහොතේ මෙයාට මේ දර්ශනේ ඇතුණොත් මොකද වෙන්නේ? එයාගේ මරණයයි පිරිනිවීමයි දෙකම එක විට වෙන සමසීසී කියන කතරපත් වෙනවා. ඒ වගේම මෙයා දක්ෂ කෙනෙක් නම් ජීවත් වෙන කාලෙදිම උපරිම වශයෙන් මේක වඩන්න එයාට පින්නතුනි අර කිසිම දෙයක නොඇලී ජීවත් වෙන කාලය තුළදීම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචක තුළ නොබැසෙන විදිහේ සිතක් මනසක් ඇති කරගන්න පුළුවන් යා. ඒ කියන්නේ යා රහත් වෙලා තවදුරටත් ජීවත් වෙනවා යා. හැබැයි යාගේ හිත පොතනකවත් බැස ගන්න තැනක් නෑ යා. පින්නතුනේ මෙන්න මේ හැකියාව අඩු කිරීම, මෙන්න මේ හැකියාව දියුණු කිරීම තමයි මේ සතිපට්ඨානය කරන්නේ. තොට දැන් තමන් කරුණා කළ බලන්න දැන් තමන්ගේ හිතේ යමක් වැඩිපුරම තමන් කැමති හතර පහ නිකමට කල්පනා කළ බලන්න. නිකමට බලන්නේ අපි කවුරුත් කැමති, මමත් ඉදින් මොකට හරි කැමති, අම්ම තාත්තා හරි කැමති නේ, කවුරුත් මොකට හරි දැන්ට කැමති. ඒක තමන්ගේ රූපයට, තමන්ගේ ගෙදරට, වාහනයට, මොනුපුරාට. දැන් දරුවන්ට කැමති නෑ සමහර, මොනුපුරාට තමයි ඊට පස්සේ කැමති, මිනිබිරියට තමයි. එතන තමයි දැන් දැසගෙන තියෙන්නේ. ඒක හරියම අමාරු පින්නතුනි, ධර්මන්ටත් වඩා අමාරු ඒක. පින්නතුනි අමතක කරන්න එපා, එහෙම මිය ගිහින යන බොහෝ අය ඉපදෙන්නේ ඒ දරුවන්ටම බැල්ම හෙලාගෙන උපදිලා තැමිට ඒ දරුවන කරදර කරනවා. මරණයට පත් වෙන බොහෝ දෙනා පින්නතුනි දුගති ගාමී වෙන හේතුව මොකද්ද කියලා දන්නවද? ප්‍රාණඝාතය කළද? නැහැ. සොරකම් කළද? නැහැ. කනවරද හැදිරලාද? නෑ. මත්පැන් පානය කළද? නෑ. බොරු කියලද? නෑ. මරණයට පත් වෙන බොහෝ දෙනා දුගති ගාමී වෙන හේතුව මොකද්ද? වෙන අයගේ දේවල් හොරකම් කළ නෙවෙයි පින්නතුනි. ඒ තැනැත්තාම උපයපු, ඒ තැනැත්තාටම පරම්පරාවෙන් ගුරුම වෙච්ච ධනයට තියෙන ආසාවෙන් මිය ගිහිල්ලා ලෝභය නිසා තමයි පින්නතුනි එක්කෝ තමන්ගේ ධනයට, දරුවන්ට, දේපලට මේවට ආශාවෙන් තමයි බොහෝ දෙනෙක් නියති හෙල්ලා දුගති ගාමී වෙන්නේ. ඒ නිසා පින්නතුනේ මේ ධර්ම වඩන්න වඩන්න තමන්ගේ ළඟ දිනු වෙන්න ඕන දේ තමයි මෙන්න මේ බැස ගැනීම ටිකෙන් ටික අඩු කරගන්නට ඕන. එහෙම අඩු කරගත්තා කියලා පින්නතුනේ හිතන්න එපා යුතුයකම් නොකර ඉන්නවයි කියලා. දැන් යුතුයකම් කියලා මොනවද කරන්නේ පින්නතුනේ? දැන් යුතුයකම් කියලා කියන්නේ කන්න ටිකක් දෙන එක, ඇඳුම් ටිකක් දෙන එක නේ. දැන් අවුරුද්දක් වගේ ගාම බලන්න මොනවද කරන්නේ? ඇඳුම් ටිකක් දෙනවා, කැම ටිකක් දෙනවා, රතිණ ටිකක් දෙනවා නේ, සින්දු ටිකක් අහනවා, කාරිය පුදිනවා. ඕකනේ අවුරුද්දේ කියන්නේ. වෙන එකක් තියෙද? සාමාන්‍ය මුදල් ගන්න එක නේ, වැඩි වුණොත් අධ්‍යාපනය දෙන්නේ. මේ ඔක්කොමගේම මුළු අවුරුදු 50 60 100ක් කෙනෙකුට කිසිම දුකක් නොවන විදියට කෙනෙකුට උදව්වක් කරත් වෙනතුනි. අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් බණ්ඩක් කියනවා, මාන්කඩවර සුදස්සන ස්වාමීන් වහන්සේ කෙනෙක් අවුරුදු 100ක් කෙනෙකුට කිසිම දුකක් නොවන විදියට උදව් කළත් සසරට සාපේක්ෂ වේක හරියට එක බත් වේලක් දුන්න තරම්වත් වටින්නේ නැහැ කියලා. එක බත් වේලක් දීපු තරම්වත් වටින්නේ නැහැ මුළු අවුරුදු 100ක් කෙනෙකුට කිසිම දුකක් ඇති නොවන විදියට උදව් කරත් කියලා. සසරට සාපේක්ෂව අපි ඒ තරම් අනාදිමත් කාලයක් සසන ආපු අය අනාදිමත් කාලයක් තවත් ඉදිරියට යන්නේ නැහැ. ඒ යන ගමනේ දෙපින්නතුනි මේ මුළු ජීවිත කාලයක් සුවපත් කරයි කියලා ඒක මහා ලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා පින්නතුනි මේ දර්ශනේ ලැබීමත් එක්කම යා මොකද කරන්නේ? යා කරන්නේ අර කෑම බීම අධ්‍යාපන විතරක් නෙවෙයි, මේ සතිපට්ඨාන සංසය විස්තර කරනවා. ඔබ ඔබගේ ඉතාම ළඟම ඥාතියෙකුට ආදරේ නම් ඒ ඥාතිය ඔබ කියන දේ අහන්න සූදානම් නම් ඔබට කරන ලොකුම උපකාරය තමයි මෙන්න මේ සතර සතිපට්ඨාන කියලා දීලා ඒ තුළ ඔබ ඉක්මවන්නේ කියන ඒක පින්නතුනි යාට අධ්‍යාපනය දීලා තව අවුරුදු ඉදිරි අවුරුදු 50කට ජීවිතේ සාර්ථක කිරීම තරම් නෙවෙයි. ඇතමෙට ආත්මභාව 100 ගාන කල්ප ගාන සුගතියේ යාට මේ මාර්ගයේ දී කියලා දුන්නා. කොච්චර උපකාරයක්ද පින්නතුනි? කෙනෙකුට අපිට එහෙම උපකාරයක් කරන්න පුළුවන් නම් පින්නතුනි මරණ ගෙල්ලේදී අඬන්න ඕනේ නැහැ, මරණ ගෙදර නොගියත් නෑ. මේක තමයි පින්න. ඒ නිසා තමයි සබ්බ දානං ධම්ම දානං ගිනාති කියලා කිව්වේ. සියලුම දානයන් අතරින් ධර්ම දානෙ උතුම් දානයක් කියලා කියන්නේ ඒකයි. ඒ දානෙට කුමන හෝ දෙයකින් උපකාරයක් කරන්න පින්නතුනි. ඒක මහා පිනක් වෙනවා. එතකොට සතිපට්ඨානෙන් තමයි පින්නතුනි මෙන්න මේ විඥාණය යමක දැස නොගන්නා විදිහේ මනසක් ඇති කරගන්න එක. හැබැයි ඒකෙන් කියන්නේ යමක් නොදක ඉන්න, ඇස් දෙක වහගෙන ඉන්න, කන් දෙක වහගෙන ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. යම් රූපයක් දකිනකොට ඒ තුළට විඥානය බැස ගන්න එපා කියලා කියන්නේ ඒ දේ පිළිබඳව තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඒක ග්‍රහණය කරගන්න එපා කියලා කියන්නේ. ඒක බැලුවට වරදක් නෙවෙයි. බුදුහාමර දේශනා කරනවා නතේ කාමා යාන කිත්‍රානි ලෝකේ සංඅප්පරාගෝ පරිසස්ස කාමෝ. ලෝකේ ලස්සන දේවල් තිබුණා කියලා ඒ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. ඒ චිත්‍ර තියෙන විදියටම තියෙන දෙන්න. ඒ වගේ නෙවෙයි Taman දුකටපත් වෙන්නේ. සංඅප්පරාගෝ පරිසස්ස කාමෝ. හිතේ ඇතිවන සංකල්ප රාගයයි Taman දුකටපත් කරවන්නේ. එනිසා ලක්ෂණ දේවල් පුළුවන් තරම් ලෝකෙ තිබිච්චා වේක නෙමෙයි ගැටුම. ඒ දේ පිළිබඳව අපි තෘෂ්ණා දෘෂ්ටි මානවත්වයෙන් බැඳීමක් ඇලීමක් ඇති කර නොගැනීමටයි බුදුදහමෙන් අපට අනුශාසනා කරන්නේ. බුදුදහම පින්නතුනේ කලාත්මක නිර්මාණ අගය කරනවා. විතරාගේ උතුමන් පින්නතුනේ වනාන්තරයට ගිහිල්ලා හැලෑවට ගිහිල්ලා ලක්ෂණට වනාන්තර වර්ණනා කළා කියලා. ගංගා, දිය ඇලි, මල් ගස්, ගස්, කඳු, එල්, ගල්, පර්වත මේව වර්ණනා කරලා තියෙනවා. රහතන් වහන්සේගේ කතා තුළ මේව තියෙනවා. ඒ පරිසරය තුළ පින්නතුනි විරාගීව පුද්ගලයා තබන්නයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. එතකොට රූපයක් දකිනකොට ඒ රූපය තුළ බැසගන්නට, සිත බැසගන්නට නොදෙන විදියට මනස පුරු කරගීමයි සතර සතිපට්ඨානෙන් පළවෙනි කාරණය තුල කරන්නේ. කායේ කායනුපස්සී විහෙරති කියන පළවෙනි අනුපස්සනාව තුල පළවෙනි පියවර තමයි හුස්ම ගැන බලන්න. සෝ සතෝ අස්සසති සතෝ පස්සසති. සෝ සතෝ අස්සසති සතෝ පස්සසති පිනතුනි ලෝකේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ ආනාපාන සති භාවනා වඩලා. පින්නතුනි සුසුම් පොදින් නිවන් සුවය. තමන්ට ඉන්න හොඳම මිතුරා බවට පත් කරගන්න පුළුවන් පින්නතුනි තමන්ගේ මේ හුස්ම රැල්ල. මේක පින්නතුනි ගිරිමානන්ද සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, ආනන්ද සූත්‍රය වගේ සූත්‍රවල දැක්වෙනවා. ආනාපාන සතිය 16 ආකාරයකට වඩලා සතර සතිපට්ඨානෙම වැඩෙන ක්‍රමයක් තියෙනවා. පින්නතුනි ආනාපාන සතිය නිසලට වඩනවා නම් සතර සතිපට්ඨානෙම වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්බොජ්ජංග වැඩෙනවා. සත්බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. පින්නතුනි මේ හුස්ම රැල්ලට සිහිය පිහිටවන්න ටිකෙන් ටික හුරු කරන්න. බුදුහාමුදුරෝ දේශනා කරනවා පංච ඉන්ද්‍රියට තියෙන පිළිසරණ තමයි මනස කියලා. මොනවද පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පහට තියෙන රැකවරණය මොකද්ද? මනස. මනසට තියෙන රැකවරණය මොකද්ද? සතිය. සතියට තියෙන රැකවරණය මොකද්ද? විමුක්තිය. විමුක්තියට තියෙන රැකවරණය නිවන කියලා. එනිසා පින්නතුනි මනසට තමන්ගේ හිතට පිළිසරණක් දෙන්න කැමති නම් ඇත්තටම හිතට රැකවරණයක්, හිතට ආරක්ෂාවක් තමන් ඇත්තටම හිතට සලකනවා නම් අපි වැඩිපුරම කැමති ඇත්තෙම හිතට. අපි මොනව කිව්වත් අපි හිත ගැන අමතක කරලා හිටියත් අපි හිතට තමයි අපි හැමදෙනම කැමති. ඒ හිතට අපි ඇත්තටම කැමති නම් මොකද කරන්න ඕන? ඒ හිතට ඉතාම රැකවරණය ලබා දෙන දෙයකට එකතු කරන්න ඕන. ඒ මොකද්ද? ඒ තමයි සතිමත් බව, සිහිය. ඒ හිතට සිහිය එකතු කිරීමේ ප්‍රධාන කමඨහනක් තමයි පින්නතුනි ආනාපාන සතිය කියලා කියන්නේ. තමන්ගේ විසිරලා යන සිත මේ නාසයේ කෙළවර හෝ උඩුතොලේ ආසන්නයේ සිත පිහිටුවාගෙන හුස්ම ඇතුළු වීම පිටවීම ගැන මේ ආශ්‍රිතව සිත පිහිටුවා ගන්න ස්වාභාවික හුස්ම ගැන. පින්නතුනි මේක මූලදී තාම සරලව පටන් ගන්නනේ. මේක සරලව පටන් අරන් පින්නතුනි මේක කොතනින්ද කෙළවර වෙන්නේ? මේක අන්තිමට කෙළවර වෙන්නේ පින්නතුනි හුස්ම රැල්ලක් ගන්න පිට වෙනත් එක්ක මෙයා පංච වර්ණ ස්කන්ධය අනිත්‍යතාවය ආයම බලනවා. මේක හරියට දැකපු දවසේ තමයි පින්නතුනි අපි නියම විදියට නැවුම් අලුත් ලස්සන කෙනෙක් වෙන්නේ. දැන් අලුත් අවුරුද්ද ආවයි කියලා පරණ හට්ටි මුට්ටි ටික අයින් කරයි කියලා අපි අලුත් වෙන්නේ නැහැ. ජනවාරි පළවෙනිද හෝ අප්‍රේල් 13 14 ඊළඟ දවස් ඉඳලා පරණ කෙනාම තමයි. පින්නතුනි නිරුද්ධ වෙච්ච පංච වනස්කන්ධය නිරුද්ධුනා කියලා නොදැක්කොත් පරණ බැනගගෙන ආනකොට ඉතින් අලුත් අවුරුද්දේ කියලා වෙනසක් නැහැ. ඉතින් පරණ කෙනාම තමයි. පින්නතුනි මේ හුස්ම රැල්ලත් එක්කම අනිත්‍යතාවයේ දැකපු කෙනා පින්නතුනි හැම මොහොතකම එයා අලුත් කෙනෙක්. හැම මොහොතක්ම එයාට සුබ උදෑසනක්, සුබ අලුත් අවුරුද්දක්, නව වසරක් එයාට. එයා හැම වෙලාවෙම නැවුම් කෙනෙක්. හැම වෙලාවෙම ස්කන්ධ පංචකයේ ඇතිවීම නිරුද්ධ වීම දකිමින් ඉන්නවා. ඒකෙන් කියන්නේ බැනපු අය නරකය අමතක කරන කතාව නෙමෙයි කියන්නේ. නැත්තම් එහෙම කරන්න කියලා අමාරු වැඩි අන්තිමට. එහෙම කරන්න නෙමෙයි කියන්නේ අඩුපාඩුවක් තියෙන කෙනෙක් එයාගේ එකක් දකිනවා. ඒකත් තමන්ගේ බාහිරින් එන එකක් නෙවෙයි. තමන් දැන් මේ ගැන හිතනකොට එයාගේ අතීත සිද්ධිය ටික දැන් ඇති වෙන ස්කන්ධ පංචකයක් කියලා නුවණින් දකිනවා. බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුවෝ හඳුනාගත්ත සාසනෙදි කරපු හානිය දැක්කා. දැක්ක විතරක් නෙවෙයි දේවදත්ත හාමුදුරුවෝ දැඩිසේ ආයතනය කළා බුදුහාඳුරනේ මට අන්තිම වතාවට ඔබ වහන්සේ දකින්න ඕන කියලා. බුදුහාඳුරු ගියේ නැහැ ඔහු බලන්න. බුදුහාඳුරු අපි කියන මහා කරුණාවන්තයි මහා ප්‍රඥාවන්තයි කියලානේ. මහා කරුණාවන්ත උත්තමයෙක් කියලා කියනෝනේ නේ. නමුත් බුදුහාඳුරු දේවදත්ත හාමුදුරුවෝ බලන්න ගියේ නැහැ. ඒ ගියේ නැත්තේ උන්වහන්සේට මහා කරුණාව වගේ උන්වහන්සේට මහා ප්‍රඥාවක් තිබුණා. ඒ දෙකම මිශ්‍ර වෙච්ච අවබෝධයෙන් තමයි උන්වහන්සේ නොගියේ. උන්වහන්සේ අතීතය තුළ ජීවත් වුණා නෙවෙයි. උන්වහන්සේ සම්පූර්ණම කෙලෙස් ප්‍රහීණ කරපු උත්සමයක විදියටයි ඒ විදිහට ක්‍රියා කළේ. සමහර ස්වාමීන් වහන්සේලාට දඬුවම් පනවන කියලා කිව්ව කරපු වැරදි වලට සමහරහතන් සමහර ස්වාමීන් වහන්සේට බුදුහාමුදුරු ඉන්නකම් බෑ බුදුහාමුදුරු පිරන්ටාට පස්සේ පණවන්නේ කියලා කිව්ව සමහර අයට. එහෙම කළා. හැබැයි එහෙම කළයි කියලා අර ස්කන්ධ පංචකයේ නිරුද්ධ වීම දකින්න එකට හානියක් වුණේ නැහැ. ඒකේ නැවුම් බව තුලම හිටියා. ඒතොර මතකයේ නැති කිරීම නෙවෙයි වෙන්නේ. දැන් බොහෝ දෙනෙක් කියන්නේ මොකක්ද ප්‍රශ්නය කරනවා අනේ අමතක කළා දාන කියලා නෙමෙයි. පිනදෙන බුදුදහමේ කියනවා අමතක කරන්න කියලා. බුදුදහමේ කොතන හරි කියනවා අමතක කරන්න කියලා. බුදුදහමේ කිසිම තැනක අමතක කරන්න කියලා නැහැ. අමනසිකාර කියලා කියනවා සිහි නොකරින්න කියලා කියනවා. හැබැයි අමතක කරන්න කියලා නැහැ. අමතක කිරීමයි සිහි නොකරීමයි දෙකක්. දැන් තමන්ට රාග දේශ මොහ ඇතිවෙන එකක් තියෙනවා ඒක සිහි නොකරින්න කියලා කියනවා. ඒකෙන් කියන්නේ අමතක කරන්න කියලා. පින්නොතනි සතියේ වැඩි වෙන මොකද්ද වෙන්න ඕන? මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? සතියේ වැඩි වෙනවා, සිහි වැඩි වෙනවා, මතකේ වැඩි වෙනවා. සතියේ දිනු කරන්න තමන්ගේ ජීවිත කාලේ වෙච්ච දේක ඔක්කොම මතක් වෙන ගන්නවා. මතකේ වැඩි වෙනවා. ඉපදිච්ච දවසක් මතක් කරගන්න පුළුවන්. දැන් අපිට මතක තියෙන්නේ ඉපදෙලා ඉස්කෝලේ බාර දෙන දවසේ ඉඳන් වගේ ටිකක් නේ නේද? ඉස්කෝලේ බාර දෙන දවසේ ඉඳන් ඔක්කොමත් නෑ. පළවෙනි දවසේ ටිකක් මතකයි නේද? අර ටිකක් බය වෙච්ච නිසායි ඒක ටිකක් මතකයි. ඊට පස්සේ පිටින් ඉඳ ශිෂ්‍යත් විභාගේ දෙනකොට මතකයි. ඕ විශේෂ ටිකක් ඉඳන් මතකයි. නමුත් වෙන තුනේ හතිය දිනු වෙන්න සිද්ධි ටික ඔක්කොම මතක් කරගන්න පුළුවන් ජීවිත කාලේ. ඒ තරක් නෙවෙයි. මව කුසේ හිටිය කාලෙත් මතක් කරගන්න පුළුවන්. ඒ තරක් නෙවෙයි වෙන තුනේ. අවිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙකුට මහාකල්ප 500ක් ආපත්‍ය දීකරන්න පුළුවන්. සතිය දිනු කිරීමේ ප්‍රතිඵලය බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ප්‍රමාණය කොහොමද? සීමාවක් නැහැ. කිසිදු සීමාවක් බාධයක් නොතිබ සම්පූර්ණම උන්වහන්සේ යටිතේ සීකරන්න පුළුවන් ශනිකව. ඒ නිසා මේ කරන ධර්ම තුල දෙපින්නතුනි ප්‍රායෝගික ජීවිතයට කිසිම හානියක් වෙන්නේ නැහැ. යා ප්‍රායෝගික ජීවිතයට නොගැලපෙන කෙනෙක් වෙන්නේ නැහැ. යා ඉතාම ප්‍රායෝගික කෙනෙක් වෙනවා. යා දැනටත් වඩා ප්‍රායෝගිකය. මේ අවබෝධය ලැබුණට පස්සේ නිධාන පරක් වෙන්නේ නැහැ. අවදි වෙන පරක් වෙන්නේ නැහැ. යා වෙනදකට වඩා කලින් අවදි වෙනවා. අවදි වෙන වෙනදකට වඩා ලෝකෙට යහපත කරනවා. වෙනදකට වඩා පරක් වෙලා නිදිය ගන්නවා. ඒ නිදිය ගන්න මේ ධහම තුලින් ලෝකෙට කරන්න පුළුවන් උපරිම යහපතයක් කරනවා. පින්න තුනේ ආනාපාන සතිය තුළ හුස්ම ඉහළට යෑම පහළට යෑම මෙයා දකිනකොට එක අතකින් මෙයාගේ සිත තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන සිතෙන් යා බලනවා අත්ති කායෝති වා මනස සතිය පච්චපටිතා හෝති නැචකින් හිලෝකේ උපාදීයති. මෙයා දන්නවා මේ ශ්වසනයේ නැමැති කාර්යයක් සිද්ධ වෙනවා. මේ ශරීරය ඇසුරෙන් මේක සිදුනාට සත්පුද්ගල සංඥාව තුළින් මේ ශරීරයට යා බඳින්නේ නැහැ. මේක විඥානයේ බැසගත්තු නිසා ඒක අදාළ මේ ශ්වසනකාරය වෙනවා මිස සත්‍ය පුද්ගලයෙක් මේ තුල නැහැ කියන හැඟීමට යාපත් වෙනවා මේ හුස්ම ගැන අවබෝධයක් එක්ක. ඒක තමයි පළවෙනි කාරණේ. එතකොට මේ ටිකෙන් ටික කරන්නේ පින්නතුනේ රූපයක් දැක්කට පස්සේ ඒ රූපයට කෙනා බඳින ගතිය ටිකෙන් ටික අඩු කරන එක. අජ්ජත්තං වා ආයේ කානපස්සේ විහෙරති බහිද්ධා වා ආයේ කානපස්සේ විහෙරති. යා තමන්ගේ ශරීරය ගැන බලනා වගේම බාහිර කෙනෙක් දෙස බලනකොටත් යා බලනවා. යා හුස්මත් එක්ක බලනවා. මේ හුස්ම නැමැති ක්‍රියාවලියක් වුණාට මෙතන මේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි කියලා සත්පුද්ගල සංඥාවෙන් පුද්ගලයන් දෙස බලන ගතිය, ඒ බලන සලු ගතිය ටිකෙන් ටික යාගේ විය කියලා යනවා. කයන පස්සනයි මොන ටිකෙන් ටික කරන විදිය. ඊට පස්සේ පින්නතුනි ඉරියාපත පබ්බේ කියලා එකක් තියෙනවා. ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, වාඩි වෙලිනකොට, නිදිනකොට මේ ඉරියව් හතර පවස්තනකොට විඥානයේ ක්‍රියාකාරීත්වය නිසා මේ ඉරියව් ටිකක් තිබුණට ඇත්තටම මේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි කියන මේ ක්‍රියාකාරීත්වයක් විතරයි කියන එක මෙයා දකිනවා. ඒ ක්‍රියාකාරීත්වයට සත්‍ය පුද්ගලය කියලා බඳින ගැටිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒකෙන් කියන්නේ නම කියලා පුද්ගලයෙක් එක්ක කතා කරන්නේ නැහැ, ඒකට වැඩ කරන්නේ නැහැ, ඒ කතාව නෙමෙයි මේ කියන්නේ. ඒ කටයුතු ටික කරනවත් එක්ක කලාට පිනතුණි ඒ සත්‍යයට බඳින ගතිය ටිකෙන් ටික අඩු කරනවා. ඒකට කියන්නේ ඉරියාපත පබ්බේ කියලා. ඊට පස්සේ සම්පජඤ්ඤ පබ්බේ කියලා එකක් තියෙනවා. දැන් අපි යම්තා ජීවිතේ වැඩ කරනවා නම් කතා බහ කරණේවා, කෑම කනේවා, නානේවා, ඇඟ පිරිසුදු කරණේවා, ඒ යම්තා ජීවිතයේ ක්‍රියාකාරීත්වයක් කරනවා නම් ඒ හැමදේම සිහියෙන් කරන්නේ. සිහියෙන් කරන ගමන් හෝ මේ ක්‍රියාකාරීත්වයක් උනාට ක්‍රියාකරන සත්පුද්ගල සංඥාවෙන් නিত্য ආත්ම වශයෙන් සත්‍යය බලන ගතියට ගෙන්න එක අඩු වෙනවා. ඔහුගේ හැසිරීමක් මේ විදිහට බලනවා. ඊළඟට කියන තුනේ පටික්කුල මනසිකාරය කියලා ඇඟේ තියෙන කොටස් ගැන හුටි ගින් ටික බලනවා. කෙස් ටික දිහා හොඳට බලනවා. ඇත්තටම මේ කෙස් ටික කියන පුද්ගලයාද කියලා බලනවා. එක එක කොටස් කෙස් ලොම් නියදත් මේ කොටස් නිතරම තමන් නුවණින් බලනවා. පිනතුන රාගයක් ඇති වෙච්ච වෙලාවට විතරක් මේක බලන හරියන්නේ නැහැ. රාගයක් ඇති වෙච්ච කෙනාගේ කෙස් ටික බැලුවොත් තවත් රාගය වැඩි වෙනවා. මේක පිනතුනි කලින් ඊට අදාළ අරමුණු ගන්න තැන්වලදී හොඳට හිතට අරමුණු අරගෙන තියෙනවා. දැන් අසුචි දෙයක් වුණා ශරීරයේ තියෙන දෙයක් නේ. අපි පිනතුනි අපේ අසුචිවත් අපි දකින්න කැමති නැහැ නේ. එහෙම එනන වෙලාවක පිනතුනි හොඳට බලන්න. දැන් අඩු ගානේ දැන් තමන් මේක කිව්වට ඉතින් හිතන හැකරෙන්නේ පා යථාර්ථයේ මේකනේ ඉතින් තමන් රෙස්ට්රූම් එකට ගිහිපු වෙලාවේ නාන එකත් ඔක්කොම කරනවනේ ඇත්තම තමන් මේක වහගෙන ඉන්නේ කාටවත් පේන්නේ නැහැ. ඒකේ උනත් ඒ තමන්ගෙන් පිට වෙන අපිරිසුදු දේවල් ටික ගැන හුත්තට ඇස් දෙක දාලා බලන්න. ඉතාම සුළු මොහොතකට කලින් තමන්ගෙන් තිමිච්ච දේ දැන් බලන්න තමන්ගෙන් අයින් වුණාම තියෙන අපිරිසුදු බව. තමන්ටවත් ඒ දෙස බලන්න බැරි අප්‍රිය ස්වභාවයක් එනවනේ. වෙන කෙනෙක් දෙයක් ගැන අමුතෙන් කියන දෙයක් නැහැ නේ. ඒ නිසා ඒක අර වතුර බඩන එක ප්‍රෙස් කරන්න ටිකක් ඉක්මන් වෙන්න එපා. ඈ ටිකක් කළ හොඳට ඇස් දෙක නල්ලලා බලන්න. ඒ තමන්ගේ දෙයම පිළිතුණි. අනිත් කෙනෙක් දෙස් දකින්නකොට ඒ සිරුරක් ඇසුරකට මේ දේ නේද තියෙන කියලා තමන් දකින්න පුරු වෙන්න. කෙනෙක්ගේ ඈ කිසිම අයෙක් කෙස් ටික නියමොදු ටික දකින්න තැනදී අපේම දේ වුණත් තමන් හොඳට නුවණින් බලන්න. ඇත්තටම ඒ කොටස් සත්‍ය පුද්ගල කියලා බලන්න පුළුවන්. දැන් මගේ නියපොත්ත කියලා මේ අතේ තියෙනවා. ඒ නියපොත්ත මේ මොහොතේ කපන මෙතන දැම්මඩ පස්සේ ඇත්තම මේක පුද්ගල කියලා ගන්න පුළුවන්ද? ඒ දේ එතෙන්ට ගත්තත් විදිහට මෙතන තිබිදි තෝකමයි ඇත්තෙම. මේ කොටස් ටික මේ ඔක්කොම එකට එකතු කරලා තියෙනකොට මම කියලා ගත්තට මේ තුලට තමන්ගේ හිත බැස නොගන්න විදිහේ දර්ශනයක් මේ තුලින් ඇති කරගන්න පුළුවන්. මේ මොහොතේම බලන්න පින්නොතනි අපි ශනිකව මිය ගියොත් දැන් මේ පින්නතුන් හැම මිය ගියා කියලා කෙනෙක් කියන්න බෑ කිව්වොත් තරහවයට මේ බයත් ඒ. දැන් මම මිය ගියා කියොම මෙහෙම බණ කියලා ඉන්න ගම. ඒකට රූපේ එහෙමනේ දැන් මේ තේන එක එහෙමනේ නේ පින්නතුන්. ඒතර බලන්න මේ සුළු මොහොතේ දැන් මෙතෙක් කල පනවගෙන හිටියේ මේ ආඳුරයි කියලා මේ ශරීරයට නෙමෙයි. ඒතර මේ මිය ගිහපු ගමන් මීට පස්සේ මේ ආඳුරයි කියලා කියන්නේ නැහැ. ඊට පස්සේ මම මිනිහ කියලා කියන්නේ. ඊට පස්සේ පින්නතුනි බලන්න දැන් මේ අපේ තියෙන නොදැනීම නිසා මේ තේන මේ දෙතිස් කුණකේ තුල අපේ විඥානේ බැසගෙන තියෙන සත්පුද්දල සංඥාවයි. මෙන්න මේ කොටස් ටික මේව වෙන් කරලා බලනවා එකම පින්නතුනි අර සත්‍යයේ පුද්ගලයෙක් කියන ආකල්පයෙන් මේ දෙස බලන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ වගේම පින්නතුනි සතර මහා භවත රූප ශාරීරියේ දැඩි ගතිය, රස්නේ ගතිය, වැගිරෙන ගතිය, සුලං ගතිය මෙන්න මේ සතර මහා භවත රූප දෙකක් මේ විදිහට ඔබ බලනවා. ඒ වගේම පින්නතුනි වැදගත්ම දේ තමයි ඊළඟට කියනවා නව ජීවිතයක කියලා ශාරීරියෙන් මිය ගියාට පස්සේ ටිකෙන් ටිකයි තිබෙන ස්වභාවය තමන්ගේ දේ කලින්ම බලන්න බෑ. වෙනත් කෙනෙක්ගේ ශරීරයක් බලලා තියන්න. දැන් මේ දිනන් එහෙම බලන්න අමාරුයි නේද? මේ ගියාට පස්සේ ඉතින් හිතියත් වල ලස්සනයි නේද? දැන් මෙහි ඔක්කොම යථාර්ථය වසන් කළා තියෙන දැන් ලංකාවේ මම පපුගේ දවස්වල ගියා. ඒ කාරණේක ඒ මිය ගියපු කෙනෙක් මිය ගියපු දවස්ෙම ගෙනල්ලා හොඳට ආවරණය කළ වීදුරු වලින් සතුන් එහෙම යන්න බැරි විදියට එතන ලොකෝ වීදුරු පෙට්ටියක තියලා සායනාංශල බාර ගන්නවා. දැන් මාස 4ක් විතර ගිහින් ටිකෙන් ටික වෙනස් වෙන හැටි හොඳට පේනවා. පින්නතුනි ඒ චිත්‍රය අපි ගත්තදී අන්න ඒ මනසකාරයත් එක්කම පින්නතුනි තමන්ගේ ශරීරය දෙස බලන්නත් පුළුවන්, බාහිර ශරීරයන් දෙස ඒත් දෙකම බලන්න පුළුවන්. පිළිතුරු ඒකෙන් කියන්නේ මේ පුද්ගලන්ට පිළිකුල් කරනවා කියලා. දැන් තමයි පිළිකුල් කරන්නේ. දැන් ලස්සන දිනකන් විතරයි පොඩ්ඩක් හරි පොඩි අවලුණුවෝ තියෙන ඇතැම් විට අපිරිසුදුයක් ආවොතින් පැටවත් බලන්නේ. පිළිතුරු අර සංඥා ඇති කරගෙන තියෙන කෙනා ප්‍රායෝගික ජීවිතේ පිළිතුරු දැනට පුළා මිනිසුන්ට ආදරේ. කෙනෙක් අතනිය වුණාම ලෙඩ වුණාම ශරීරයපත් අපවිත්‍ර වුණාම අධිකෙන් වුණත් ත්‍යාගී කියලා අත්කරන් සූදානම්. දැන් අපි කෙනෙක්ගේ ආදරය තේහසම උගාක් තියෙන ලස්සන දෙන්නකම් විතරයි. පොඩි ළමෙක් හොඳව ලස්සනට මලක් වගේ හොඳවට ඇඳලා ලස්සනට ඉන්නවනම් අපි වඩා ගන්නවා නේ ඉඳිනෝනේ. දුප්පත් ළමෙක් ෆොටෝ බේරගෙන වගේ හිටියොතින් පොඩ්ඩක් අවුල් කරගෙන. අර ආදරය කොහෙද කියලා නැහැ. දැන් පින්නතින අපේ මේ බැඳීම තියෙන්නේ මේ ලස්සන රූපයක් එක්ක. නමුත් මේ අතරේ අවබෝධ කරන කෙනා පින්නතුනි ඒ දෙපළ දීම පින්නතුනි මීටත් වඩා ජීවිතේ සාර්ථක වෙනවා. ඔහු කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්නේ ගුණ යහපත් සංගීත රූපයකම නෙවෙයි. දැන් අපි බැඳෙන රූපයක් එක්ක රූපේ වෙනස් වෙනත් එක්ක මර ආදරේ සාදු වෙනවා ටිකේ. නමුත් පින්නතුනි ගතිමුණ වලින් බැඳෙන්නේ අය රූපේ වෙනස් වෙනත් පින්නතුනි ඔවුන් වෙන් වෙන්නේ නැහැ. ඔහු ලෙඩ වුණොතින් අසරණ වුණොතින් අර කලින්ටත් වඩා බැඳීම වැඩි වෙනවා. ඒක තමයි නියම කරුණාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනි කායම පස්සනාව තුලින් කරන්නේ මේ අපේ සිත රූපය තුල බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කිරීම. එහෙදී පින්නතුනි නවතීවතික කියලා ශරීරයේ මරණයට පත් වෙච්ච දවස් ඉඳන් ටිකෙන් ටික මේ ශරීරයේ අපිට සුදේවල වැගිරෙන ගන්නවා. ශරීරය ටිකෙන් ටික ඉදිමෙනවා. ඊට පස්සේ ඉදිමෙච්ච කාය ශරම ගිහිල්ලා ටිකෙන් ටික කෙට්ටු වෙනවා, වියලෙනවා, මේ හැම හැටකටුවට ඇලෙනවා, නහර වලට ඇලෙනවා. ඊට පස්සේ දැන් මෙහෙම තියෙන අද්දෙකට ඉඳි කොහොම වෙල යනවා, කකුල් දෙක කෙලින් තියෙන කොහොම වෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ටිකෙන් ටික ඊට පස්සේ මේ සත්තු නිකන් සාමාන්‍ය ස්වභාවයක විදිහට තිබුණොතින් සත්තු මේ විහාට නඩ කළා ඇටකටු තැන් තැන්වල විහිදෙන මට්ටමට එනවා. එතකොට මෙන්න මේ සංඥාව තුළින් කරන්නේ අපට රාගික හෝ ආත්ම සංඥාවක් ඇති වෙන රූපයන් දැක බලපු ගමන්ම මෙන්න මේ අපි දියුණු කරපු මනස මෙතෙන්ට ඇප්ලයි කරලා බලනවා. එතකොට ඒ රාගය ඇති වෙනකන් අපි ඉන්නේ නැහැ. රාගය ඇති වෙන්න කලින්ම මේක පුහුණු කළ තිබුණොතින් අර ලක්ෂණ දෙපේන රූපයට අපි එකපාරම මේක සම්බන්ධ කරලා බලනවා. දැන් ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යම් කිසි කෙනෙකුට ඉතාම ලස්සන අවුරුදු 16ක 18ක ලස්සන රූපයක් පේන කෙනෙක් දැක්කොත් එයාගෙන ටිකෙන් ටික මෙනෙහි කරන ටිකෙන් ටික බියපත් වෙන වයසට ගිහිල්ලා හැරමිටිය ඇවිල්ලා මිය ගිහිල්ලා ටිකෙන් ටික ගිහිල්ලා අර ඇටකට වයින් යන විතරනේ දූවි බවට පත් වෙන කම්ම ශනිකව නෝනින් බලන් හුරු වෙන කියලා. ඒකෙන් කියලා විවාහ ජීවිතය සාර්ථකයක් කරගන්න නෙමෙයි මේ කියන්නේ. ඒව කරන්නේ මේ දිගටම කරගෙන යන්න. නමුත් වෙනතුනේ ඒ තුල ඉඳගෙන ඒ යුතුයකම් ටිකක් කරගෙන දිනපතාම Taman දුකෙන් නිදහස් වෙන මාවතක් බුදුදහමෙන් මේ විස්තර කරන්නේ. ඒ අවබෝධය ලැබුණු අය පින්නතුනි ඉතාම සාර්ථක දුරස් ජීවිත ගත කළ අනිත්‍යයට වඩා. අනිත්‍ය රණසරවල් වෙද්දී වාද බේද වෙල වෙන් වෙල යද්දී මේ ධහම තුලින් අවබෝධය තුලින් නුවණ ලබාගත් අය වඩාත්ම සමගියෙන් ඕනෝන්ගේ අඩපාඩු වින දරාගෙන ඕනෝන්ගේ දුක් කරදර වින දරාගෙන ඔවුන් ගුණස් ජීවිත සාර්ථක කරගත්ත වගේම ඔවුන්ගේ සතර ගමනක් වාසනාවන්ත කරගත්තා. ඔවුන් දෙකම සාර්ථක කරගත්තා. ඒ නිසා පින්තුනි අපි ටික වේලාවක් අපි කායන පස්සනා වැඩිවීමක් විදියට අපි විනාඩි කිහිපයක් ආනාපාන සතිය වඩමු. හොඳයි ඔබට පහසු ඉරියව්වක් ඉන්න බලන්න අපි ටික වේලාවක් අපේ මේ විසිරලා තියෙන හිත ආනාපාන සති භාවනා නැමැතින් කායන පස්සනාව තුළ අපි සිත පිහිටුවනවා. අපි කායන පස්සනාවෙන් නවතින්නේ ඒක ටිකෙන් ටික අපි ධම්මාන පස්සනාව කරා යනකම් අපි ටිකෙන් ටික අපි ටික වේලාවක් තුල වුණත් දිනු කරන්න උත්සාහ කරනවා. ඔබට පහසු ඉරියව්වක ඉන්න බලන්න කය ඍජුව තියාගන්න පුළුවන් නම් මේ භාවනාවට හුඟක් ප්‍රයෝජනවත්. කය ඉතාම සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න. දැන් අපි මේ වාඩි වෙලා ඉන්නේ ඉතාම ප්‍රසන්න පරිසරයක. මගේ සිත දිනු කරන්න පුළුවන් ඉතාම සුදුසු පරිසරයක මම දැන් වාඩි වෙලා ඉන්නේ. ඉතාම ප්‍රසන්න සංවර සංසුන් පරිසරයක. ඒ සඳහාම මට පහසුකම් සලසලා තියෙනවා බොහෝ දෙනෙක්. ඒ සඳහාම මගේ කෘතඥතාවය හදවතින්ම පළ කරනවා. මගේ ශරීරයේ දෙස මම මොහොතක් බලනවා. මගේ හිසේ සිට පාදාන්තය දක්වා, මගේ හිස, දෙවුර, දෑත, උදරය, කලවා, පාදය, නියපොතු, මම ඉඳගෙන සිටින ඉරියව්ව දැස මම මොහොතක් බලාගෙන සිටිනවා සිහියෙන්. හිසේ සිට පාදාන්තය දක්වා දැන් මගේ හිත හුඟක් තැම්පත්. ශරීරයේ මට මේ මොහොතේ දැනෙන්නේ මගේ හුස්ම ගැනීම පිටකිරීම විතරයි. ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම හා පිටවීම දෙස මම සිහිය වඩනවා, සතිය දිනු කරනවා. නාසයේ කෙළවරය හෝ මුඛයේ උඩ තොල් ආශ්‍රිතව සිහිය පිහිටුවා ගන්නවා. හුස්ම ඇතුල් වෙනකොට හුස්ම ඇතුල් වෙන බව මම සිහියෙන් දකිනවා. ඊටාම ස්වාභාවික සිදුවන ආශ්වාසයේ දෙස හුස්ම ඇතුල් වීම වශයෙන්ුත් හුස්ම පිටවන විස පිටවන විට පිටවීම ආශ්‍රිතවත් මම සිහිය පවත්වා ගන්නවා මද වේලාව. හුස්ම ඇතුළු වෙන විට ඇතුළු වෙන බව මම හොඳින් දන්නවා. පිටවන විට පිටවන බව දන්නවා. බාහිර අරමුණ කරා මගේ සිට ගියත් මම වහාම මේ අරමුණ කරා නැවත සිට පිහිටුවා ගන්නවා. ඊටාම සැහැල්ලු ශරීරයකින් සැහැල්ලුවෙන් සිදුවෙන හුස්ම ගැනීම හා පිටවීම දෙස මා දකිනවා. දීර්ඝව හුස්මක් ගන්න විට හුස්ම දීර්ඝ බවත්, කෙටි හුස්මක් ගන්නා පිට කරන විට කෙටි හුස්මක් ගන්නා පිට කරන බවත් මම සිහියෙන් දකිමින් හුස්ම ගන්නවා පිට කරනවා. හුස්ම කය පිළිබඳව සම්පූර්ණ අවධානය පිහිටුවා ගනිමින් හුස්ම ගැනීම හා පිටකිරීම මම කරනවා. හුස්ම ගැනීම හා පිටකිරීම සමග කය සැහැල්ලු වෙන ආකාරය දකිමින් මම හුස්ම ගන්නවා පිට කරනවා. හුස්ම කය සැහැල්ලු වීම දකිමින් මම හුස්ම ගන්නවා පිට කරනවා. ශරීරයට ප්‍රීතියක් දකිමින් මනසට සුවයක් දකිමින් හුස්ම ගන්නවා පිට කරනවා. තමන්ගේ හිත ගැන දකිමින් මගේ හිත ගැන මම දකිමින් හුස්ම ගන්නවා පිට කරනවා හිත ගැන සම්පූර්ණ අවධානයෙන් යුතුවම මම හුස්ම ගන්නවා පිට කරනවා හැම මොහොතකම ආස්වාසේ ප්‍රාස්වාසේ සිදුවන අනිත්‍යතාවය වෙනස් වීම නුවණින් දැකීමෙන් මම හුස්ම ගන්නවා පිට කරනවා කිසිනු දෙයක් කෙරෙහි නොඇලිමින් නොඇලුණු සිතින් මම ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා හිතට ඇතිවන දුක් පීඩා නිරෝධ වෙන ආකාරයෙන් දකිමින් මම හුස්ම ගන්නවා පිට කරනවා මනසේ ඊටාම උසස් බව ස්පර්ශ කරමින් මනසේ නික්ලේශී බව මෙනෙහි කරමින් මනසේ නියුණු බව මෙනෙහි කරමින් මම හුස්ම ගන්නවා පිට කරනවා මේ හැම මොහොතක් තුලම මම දකින්නේ මගේ මේ කය අනිත්‍යතාවය වේදනාවන්හි අනිත්‍යතාවය සිතෙහි අනිත්‍යතාවය සිතුවිලි වල අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම මම නුවණින් දකිනවා අනිත්‍යතාවය නිසා හටගන්න විපරිණාම දුක මම දකිනවා. ඒ නිසාම කිසිවක් මගේ වසඟේ පැවතිය නොහැකි බව අනාත්මතාවය මම නුවණින් දකිමින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. හැම ආස්වාසයක් ප්‍රාස්වාසයක් තුළදීම පංචෝපාදාන ස්කන්ධයන් හටගෙන නිරුද්ධ වෙන ආකාරය මම නුවණින් දකිනවා. මම දුටුව, ඇසුව, ගඳ සුවඳ විඳ මේ ඉන්ද්‍රයන්ගෙන් ගත්තු සියලුම අරමුණු මේ මොහොතට හටගෙන මේ මොහොතේම ඉතුරු නැතුව නිරුද්ධ වෙන ආකාරය මම මේ හුස්ම ලැබලක් සමගම දකිනවා. හැම හුස්ම රැල්ලක් තුලදීම මම අනිත්‍යතාවය පසක් කරමින් හුස්ම ගන්නවා පිට කරනවා. රූපයන් දකින විට සත්පුද්ගල සංඥාවෙන් හිත බැස ගන්නා ගතිය දුරු කරමින් මම හුස්ම ගන්නවා පිට කරනවා. සිතට කයට වේදනාවක් දැනෙනකොට ඒ වේදනාවන් සිත බැස ගන්නා ගතිය දුරු කරමින් මම හුස්ම ගන්නවා පිට කරනවා. සිතේ හට ගන්නා වූ දැන ගැනීම හෙවත් විඥානය ඒ විඥානය තුළම බැස ගන්නා ගතිය දුරු කරමින් මම හුස්ම ගන්නවා පිට කරනවා. සිතිවිලි වල සංඥා සංකාරයන් පිළිබඳව හිත බැස ගන්නා ගතිය දුරු කරමින් මම හුස්ම ගන්නවා පිට කරනවා. මගේ සිතට කයට ලොකු සැහැල්ලුවක් දැන් දැනින්නේ මට යම් තාක් දේ ජීවිත අත්දැකීම් වශයෙන් සිහි වෙනවා නම් ඒ සියලුම දේ මේ මොහොතට හටගෙන නිරුද්ධ වෙන පංච උපාදානස්කන්ධයක්ම පමණක් බව මම ඊටාම පැහැදිලිවම දකිනවා. මට කිසිවක් කෙරෙහි ඇලීමක් හෝ කිසිවක් කෙරෙහි ගැටීමක් මගේ හිතේ නැහැ. මං හැම දෙයක් කෙරෙහිම උපේක්ෂා සහගත වෙනවා. මගේ ශරීරය ගැන, පිටස්තරයේ ශරීරය ගැන, මගේ සිත හා සිතිවිලි ගැන, පිටස්තරයේ සිත හා සිතිවිලි ගැන, වේදනා ගැන මම එවැනි ආකාරي උපේක්ෂාවක් ඇති කර ගන්නවා. මේ අවබෝධයෙන් යුතුව නාසයේ කෙළවර සිහි පිහිටුවා ගනිමින් මම හුස්ම ගන්නවා, පිට කරනවා. පින්නතුනි, අප මේ දැන් සාකච්ඡා කළේ සතර සතිපට්ඨානයේ මුල්ම කොටස කාය අනුපස්සනාව පිළිබඳව. ඊටාම ටික වේලාවක් අපි මේ ප්‍රායෝගිකව කාය අනුපස්සනාව වඩපු හැටි. හැබැයි ආනාපාන සතියේ සතර සතිපට්ඨානෙම වැඩෙන විදිහටත් අපි මෙතන කළා. පින්නතුනි කැමති නම් ඒ පියවර තවදුරටත් ඉගෙනගෙන කරන්නත් පුළුවන්. හැබැයි මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ආනාපාන සතියෙන් කායනුපස්සන වඩන ආකාරය විතරයි. පින්නතුනි භාවනා ක්‍රම අතුරින් ආනාපාන සතිය කියලා කියන්නේ ඊටාම වටිනා භාවනාවක්. අපේ ඊටාම ළඟවත්ම හොඳම මිතුරා අපේ ළඟ තියාගෙන තමයි අපි ලෝකේ පුරාම මිතුරන් යහළුවන් හොයාගෙන රූප ශබ්ද හොයාගෙන බොහෝ දුර මෙහෙර අපි යන්නේ. බොහෝ මිල මුදල් කාලය ධනය කැප කළා අපි හුඟා දුර බැහැර යන්නේ. පින්තුනි මහා නිධානයක් ළඟ තියාගෙන ලෝකේ ඕන තැනක යන්න මේ මිතුරත් එක්කම යන්න. පින්තුනි මේ මිතුරත් එක්ක සිහි පිහිටුවා ගනිමින් මනස ලෝකෙ විතරක් නෙවෙයි ඕන ලෝකෙක යන්න. එදාට පින්තුනි අපි හැම තැනම යන්නේ මහා ආලෝකයන් දල්වාගෙන. අද අපි යන්නේ පිටතින් ආලෝකය බලාගෙන යන්නේ නේද? අනිත් අයගෙන් ප්‍රශංසා, කීර්ති, උපකාර බලාපොරොත්තු වෙන තමයි අද අපි බොහෝ දුර බැහැර යන්නේ. පින්නතින අපි ධර්ම අවබෝධය ලබන්න ලබන්න අපි යන්නේ මහා ආලෝකයක් දල්වාගෙන අපි හමුවන මිතුරන්ට, ඥාතීන්ටත් ආලෝකය දෙන්නයි අපි යන්නේ දාට. ඒ අය දැකලා බලලා කාලා බීලා සිනහ වෙලා සතුට වෙලා වෙන තරක් නෙවෙයි. අපි මේ ධර්ම ආලෝකයක් එයාට දෙන්නයි අපි ලෝකේ පුරා ගියත් යන්නේ. එනිසා පිනොතිනේ සඳහා නොනිමෙන පහන තමා තුල දල්වා ගන්නට ඕන. ඒ සඳහා පින්නතුනි හැකිතාක දුරට තමන්ගේ ළඟ ಗುಣධම් දිනු වෙන්නට ඕන. ඒ ಗುಣධම් දිනු වෙන ප්‍රමාණයට තමයි පින්නතුනි තමන්ට ධම ලැබෙන්නේ. දැන් ඔබට මේ ධම ලැබෙන්නේ ඔබ ළඟ තියෙන ගතිගුණ නිසාමයි. ඔබ අම්මට තාත්තට සලකන අය, සිල්වත් ගුණවත් ඇට සලකන අය, ඔබ අසරණයට සලකන අය. ඔබ එහෙම සලකන විතරක් නෙවෙයි, සලකල කිසිම දෙයක් ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ දෙයක් ගෙනත් දුන්නට, කෙනෙකු උපකාරයක් කෙනෙකුට උපකාරයක් කළාට ඇතැමිට නම කියවෙනවටත් ඔබ අපේක්ෂාවක් නැහැ. ඒ තරම් බොහොම නිස්සරණ නිස්සරණාධ්‍යාසයෙන් කටයුතු කරන අය තමයි මෙතන ඉන්න බොහෝ දෙනෙක්. ඒ ගතිගුණ නිසා තමයි පින්නතුනේ ඔබට මේ දහම ලැබෙන්නේ. ඒ ගතිගුණ ටික ඔබ තුල නොතිබ්බනම් පින්නතුනේ ඔබ මෙවැනි රටකට ඔබට එන්න පුළුවන්. හැබැයි පින්නතුනේ නියම දහමක් ඔබට ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ ඒ දහම ආලෝකයේ තවත් ස්ථාවර කරගන්න නම් තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් තමන්ගේ දෑතින් උපරිම සලකන්න, සිල්වත් ගුණවත් හැට උදව් කරන්න, අසරණ කෙනෙක් දුරුතැන සලකන්න, හැකිතා සිල්වත් වන්න, ගුණධම් හොය හොය පින්නතුනේ රකින්න. අපේ දෑතින් දෙපයෙන් ශරීරයෙන් තමන්ගේ හැම ඉරියව්වකින්ම හැම මොහොතකම පින්කමක් කරන්න පුළුවන් නම් කරන්න. ඒ හැම දෙයකින්ම පිනතුනේ තමන්ට කොහොමද වෙන්නේ? ඔබට ආයුෂ ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපේ ලැබෙනවා. මේවා මේ ජීවිතය තුළදීම ලැබෙනවා. අපි පින්නතුනේ ධර්ම තුල ඉඳගෙන අපේ කුසල අපි දිනු කරනකොට ඒ කුසල කර්ම ශක්තිය ලක්ෂණය තමයි අපට ලබා දෙන්න පුළුවන් ඉහළම වාසි ටික අපට ලබා දෙනවා. අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. ප්‍රාර්ථනා නොකරත් අපට ලැබෙනවා. නමුත් පින්නතුනේ සම්බුද්ධ ශාසනයක්, කල්යාණ මිත්‍රත්වයක් ලැබෙන නම් අපට ප්‍රාර්ථනා කරන්නත් වෙනවා. නමුත් පින්නතුනේ බොහෝ දේවල් අපට ප්‍රාර්ථනා නොකරම අපේ ජීවිතය තුළ නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් රැකවරණය බොහෝ දේ අපට ලැබෙනවා. හරියට අපි ගහකට සාත්තු ගන්නකොට ඒ ගහ හොඳට හැදිලා ගහේ ගෙඩි දෙන එක ඒ ගහේ තියෙන ධර්මතාවය. අපිට කරන්න තියෙන්නේ ගහ මුලට ඒ අවශ්‍ය දේවල් ලං කරන එක විතරයි. අනේ ගහ දික් වෙන කියලා ගහෙන් අදින්න ඕනේ නැහැ. ඈ ගෙඩිය ඉක්මනට එන කියලා මලෙන් අදින්න ඕනේ නැහැ. එතකොට මල කැඩි වෙන එකයි වෙන්නේ. ගෙඩියක් එන්නේ නැහැ. පින්නතුනේ අපිට තියෙන්නේ ඊට අදාළ දේ ටික ලං කරන එක. කොමන්ද ඊට අදාළ දේ කියලා කියන්නේ? අපේ හිතට පින්නතුනේ හිතට පෝර ටික දාන්න, හිතට ආහාර ටික දෙන්න. මොනවද අපි හිතට ලබා දෙන නියම ආහාර කියලා කියන්නේ? හිතට ලෝභය අඩු වෙන විදිහේ පරිත්‍යාග සීලීත්වය නැමැති පෝර ටික හිතට දාන්න. ද්වේෂය අඩු වෙන විදිහේ මෛත්‍රිය කියන පෝර ටික හිතට දාන්න. මෝහය අඩු වෙන විදිහේ නුවණ, ප්‍රඥාව, විද්‍යාව කියන පෝර ටික හිතට දාන්න. ධර්ම ශ්‍රවණයෙන්, දහම් මෙනෙහි කිරීම ආදී වශයෙන් මෙන්න මේ දාන සීල භාවනා වශයෙන් මේ පෝර ටික හිතට ලං කරන්න. ඒ පෝර ටික හිතට ලං කරනකොට කර්මයේ වශයෙන් පින්නතුනේ කර්මෙන් ලබා දෙන්න පුළුවන් උපරිම වාසි ටික ලබා දෙනවා. ඇතැම් විට බරපතල වාසි තියෙන දේවල් අඩු කළ දෙනවා. අපි ඊයේ සඳහන් කළා ඇතැම් විට Tamanට පාරේ ගිහිල්ලා ලොකු වනතුරක් වාහනයෙන් වෙන්න තියෙනවා නම් ඇතැම් විට වාහනේ පාරට ගන්න කලින් ගෙදරම පොඩ්ඩක් හැපිලා පරක්කු කරන පොඩ්ඩක්. ඒ නිසා ගෙදර වාහනේ වැටේ හැප්පුණා කියලා එච්චර දුක් වෙන්න එපා. ඈ ඔබ කරන පින්කම් නිසා අර පාරට වාහනේ දැම්ම නම් කෙනෙක් හැප්පෙන්න තියෙන එකයි මේ ගෙදර පොඩ්ඩක් තාප්පේ හැප්පලා නැවතුවේ. ඔබ කරන පින්කම් නිසා මේ ඔබට ලබා දෙන රැකවරණය. ඒ නිසා මම මේ ගෙදර පහනක් තියලා එළියට ආපු ගම තාප්පේ හැප්පුණා කියලා දුක් වෙන්න එපා. පහන තියපු නිසා තමයි තාප්පෙන් බේරුනේ. ඈ නැත්තම් කෙනෙක්ගේ පරාණක තමයි හැප්පෙන්නේ කියලා. පින්නතුනි කර්මයෙන් කුසලයෙන් ලබා දෙන රැකවරණ මේක. පින්නතුනි දානමය වශයෙන් සීලමය වශයෙන් අපට ඒ රැකවරණ ලබා දෙන්න පුළුවන්. ඒ සියල්ලම වඩා පින්නතුනි භාවනාමය වශයෙන් සමත විදර්ශනා වශයෙන් මෙන්න මේ වාසිය උපරිම අපට හිතට ලබා දෙන්න පුළුවන්. මේක ලබා දෙනවත් එකම පින්නතුනේ එන්නම තමන්ගේ ජීවිතේ කලබල ගැති ආඩු වෙනවා. කතා කරන්න දරන උත්සාහය ටිකෙන් ටික ආඩු වෙනවා. වෙනද අපි සතුරුනේ වැඩිපුර කතා කරලා මේ මානසික සුවේ ලැබෙන පින්නතුනේ ඊට පස්සේ කතාව එන්නෙම ආඩු වෙනවා යාට. මනස තැම්පත් වෙන්න වෙන්නම වචනේ කතා කරන ගතිය විතරක් නෙවෙයි අපි හිතනොත් කතා කරනවනේ. වචනේ කතා නොකරත් ඇතැම්මිට හිතනොත් කතා කරනවනේ. අන්නේ හිතේ තියෙන චිත්ත සංඛාරත් එකෙන් ටික අඩු වෙනවා පින්නතුනේ. විතක්ක ਵਿਚාරක් අඩු වෙන මට්ටමට එනවා. ඒකෙන් Taman එහෙම ඉඳලා අනිත් අය කතා කරන ඇදෙස විවේචනාත්මකව හිතින් බල බල ඉන්නෙත් නැහැ. ඒ ඇයටත් මෛත්‍රී සාගත වෙන නිසා ඒව හිතින් විවේචනය කරන්න යන්නෙත් නැහැ. ඒ නිසා නිතරම බාහිරට දෝෂ ආරෝපණය කරන ගතිය අඩු වෙනවා. හිතට දුක් පීඩා එන්න එන්න යා Tamanගේ දෙසමයි බලන්නේ. තමන්ගේ මනස පිරිසිදු වෙන විදියටම තමන්ගේ පැත්තටමයි ආ බලන්නේ. කණ්ණාඩියේ රූපේ අඩුවක් තියෙනවා නම් කණ්ණාඩියට දොස් කියවට වැඩක් නැහැ. කණ්ණාඩියත් එකමනාප වුණාට වැඩක් නැහැ. කණ්ණාඩිය කුඩු කරාට වැඩකුත් නැහැ. කණ්ණාඩියේ දුර්වලතාවයක් තියෙනවා නම් කණ්ණාඩියේ පේන රූපේ මේ පැත්ත ලස්සන කරගන්න. එතකොට කණ්ණාඩි රූපයක් හොඳට ලස්සන වෙයි. කන්නාඩි රූපේ නැත් ලස්සන නැහැ කියලා මේ පැති දුක් වුණා තින් තවත් ලස්සන නැති වෙනවනේ. ඒ වගේම ඇතිනතුනේ බාහ්‍ය රූපය දෙසින් තමන්ගේ හිතෙහි අපිරිසුදු බවක් කියලා සිතේර ගතියුතු නැහැ. තමන් එන්නෙන්නම බාහිරින් ගැටලු වෙනවයි කියලා කියන්නේම ගැටලුව තියෙන අභ්‍යන්තරේ. ඒ නිසා අභ්‍යන්තරයේ දෙසට තමන් එන්නෙම සිත යොදන ගතිය වැඩි කරනවා. දැන් කායන ප්‍රශ්නා පිටුවේ ගිය ධර්ම දේශනාවෙන් එන්නේ. දැන් අලුත් ධර්ම දේශනාව දැන් පටන් ගන්නවා. ඊට පස්සේ දැන් වේදනා ප්‍රශ්නාව වෙන ධර්ම දේශනාව දැන් පටන් ගන්නවා. පින්නතුනි ඊළඟට කරන්නේ දැන් අර කායන ප්‍රශ්නාවෙන් කලේ අපේ හිත කයෙහි බැසගෙන සත්ව පුද්ගල සංඥාවෙන් පුද්ගලයා පනවාගෙන විඳින දුක් ටික ටිකෙන් ටික අඩු කිරීම තමයි කායන ප්‍රශ්නාවෙන් කරන්නේ. ඊළඟට පින්නතුනි තවදුරටත් අපි ඉදිරියට යනවා වේදනා ප්‍රශ්නාව දෙස් බලනවා. සැප වේදනාවක් එනකොට ඒක සැප වේදනාවක් කියලා සමන් දකිනවා. දුක් වේදනාවක් එනකොට දුක් වේදනාවක් කියලා දන්නවා. සාමිස වූ ඒ කියන්නේ කෙලෙස් සහිත වූ සැපයක් එනකොට කෙලෙස් සැප සහිත සැපයක් කියන එක දන්නවා. ඒ වගේම නිකලෙස් වූ විරාගී වූ සැපයක් එනකොට ඒ සැපය දෙසත් හොනුවනින් දකිනවා. දැන් අපි කියමු සින්දුවක් අහලා නැටුමක් බලලා වගේ දෙයකින් සැපයක් විඳිනවා නම් එයා දන්නවා දැන් මේක සරාගී එකක් කියලා දන්නවා එයා. ඒ වගේම භක්ති ගීතයක් අහලා පන්සලේ විදුලි බබළු දැල්වෙනවා දැකලා බුදුහාමුදුරන්ට ඒකේ සැපයක් විඳිනවා. ඒක එයා නිරන්තර සුවයක් විදිහට දකිනවා එයා. ඒ වගේම සාමිසං දුක්ඛං වා සාමිසව දුකක් විඳිනකොට ඒ කියන්නේ කෙලෙස් සහිත දෙයකින් දුක් විඳිනකොට අපි කියමු යම් කිසි ධනයක් උපයන ගිහිල්ලා හරි යමක් ලබා ගන්න ගිහිල්ලා තමන් දුකක් විඳිනවනම් ඒක සාමිස දුකක් විදිහට යා දකිනවා. ඒ වගේම නිර්ආමිස දුකක් විඳිනකොට භාවනා කරන්න ගිහිල්ලා ටිකක් වෙනම් ඒපැති අමාරු වන්නම් ඒක පින්නතුනි ඒක සාමිස වේදනාවක් කියලා කියන්නේ අපි සාමිස දුකක් නෙවෙයි ඒක. තමන් මේ නිර්ආමිස වූ දෙයක් කරන්න ගිහිල්ලා විඳින දුකක් තමයි ඒක. ඒකත් තමන් ඒ විදිහටම හඳුනා ගන්නවා. ඒ වගේම සාමිස වූ කෙලෙස් සහිත වූ උපේක්ෂාවක් විඳිනකොට ඒකත් උපේක්ෂාවක් කියලා දකිනවා. ඒ වගේම හොඳ ධර්ම කාරණයක් මෙනෙහි කරද්දී තමන්ගේ හිතේ නිර්ආමිස උපේක්ෂාවක් තියෙනකොට තමන්ගේ හිතේ දැන් තියෙන නිර්ආමිස උපේක්ෂාවක් කියලා තමන්ගේ හිත ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්නේ. දැන් බලන්න තමන්ට මේ වෙලාවේ තමන්ගේ ශරීරය ඇතුළේ පහසුවෙන් ඇති. එතකොට නිර්ආමිස වූ සැපයක් තමන් විඳින්නේ කියන එක තමන් දන්නවා. හිතත් හොඳට තියාගෙන හොඳ දෙයක් කරද්දී තමන් විඳින සුවය. ඇතැම් විට තමන්ගේ හිතේ කෙලෙස් වලට බර වෙච්ච වෙලාවේ විඳින සැපයක් වෙන්නත් පුළුවන් සමහරට. එහෙම විඳිනකොට ඒකත් දන්නවා ඒකයි කියලා. එතකොට මෙන්න මේ සාමිස සහ නිර්ආමිස කියන දෙපැත්තට බෙදලා දුක සැප සහ උපේක්ෂාව කියන මෙන්න මේ තුන මේක හය ආකාරයකට බෙදෙනවා. මේ පොලේ විස්තරේ තියෙනවා. එතකොට මෙන්න මේ වේදනාවයි ස්පර්ශය නිසා තමයි වේදන. දැන් අපි වේදනාව කියලා කියුවට පේන් එක නෙවෙයි මේ. සාමාන්‍ය අපි කියන්නේ පේන් එකනේ. ඒ පේන් එක කිව්වත් අපි දුක් වේදනාවට නේ පේන්නේ කියලානේ. දැන් මේ තේක බොනකොට අපට රසයක් දැනෙනවා ඒකත් වේදනාවක්. ඒකට කියන්නේ ජීවා සංස්කාර වේදනාවක් කියලා. වේදනාව ඉන්ද්‍රිය හයකින් එනවා. කයට එනවා. දැන් ওই කියන්නේ කයට එන වේදනාව. කයට එන එක විතරක් නෙවෙයි අපිට තියෙන්නේ. දැන් රූපයක් දකින්නකොට අපි කැමති කෙනෙක් දකින්නකොට චක්කු සංපස්සේට දැනෙනකොට ඒ චක්කු සංපස්සදා වේදනාව සුඛේක. දැන් අර චිත්‍රය දැකලා අපේ හිතට සුවයක් එනවනම් ඒක අසහරහයන සැප වේදනාවක්. ඒ රූපය අර හඬ වෙන අය දිහා බැලලා අමනාපයක් එනවනම් ඒක අසහරහ තමන්න ලැබෙන දුක් වේදනාවක්. එතකොට ඒ ඇසෙන් කනනුත් එහෙමයි. දැන් මේ බනහන හිතේ පැහැදීමක් නම් ඒක සැප වේදනාවක්. ඒක සෝත සංපස්සදා වේදනාවක්. ඒ වගේම තමන්ට තමන් කවුරු හරි එක තමන්ට බනිනකොට ඒ කනට දැනෙන එක ඒක දුක්ඛ සංපස්සජා වේදනාවෙන් ඇති වෙන එකක්. එතකොට මේ ඉන්ද්‍රිය හයට වෙනවා. ඒකට නෙවෙයි දැන් අපි වේදනාව කියවම අපිට මතක් වෙන්නේ කයට දැනෙන වේදනාව විතරයි. ඒක විතරක් නෙවෙයි. ඒක ඇත්තෙම අපර දැනන්නේ බොහොම පොඩි වෙලාවයි. ඊට වඩා අපට අනිත් ඉන්ද්‍රිය වලින් තමයි එන්නේ ඇත්තෙම. එතකොට ඒක සැප දුක් උපේක්ෂා කියන තුන් ආකාරයකට එනවා. වැඩිපුරෙන් යැත්තේම උපේක්ෂා විදියට මේ තුන එනකොට හැම වෙලාවෙම නිතරම තමන්ගේ සිහිය තියාගෙන ඉන්නේ. නිතරම සිහිය රැක ගන්න. සිහියට එහෙම යන්න දෙන්න එපා. මේකට උපමාවක් තියෙනවා. අර සත්තු හය දෙනාගේ උපමාව තියෙනවනේ. දන්නනේ පින්නතු නේද? ඕ සත්තු හය දෙනාගේ උපමාව තියෙන සූත්‍රයක් තියෙනවනේ. සත්තු හය දෙනා මතකද? ඕ වඳුරෙක් ඉන්නවා, බල්ලෙක් ඉන්නවා, කිඹුලෙක් ඉන්නවා, කපුටෙක් ඉන්නවා. ඕ කිඹුලෙක් ඉන්නවා, ඊට පස්සේ නයෙක් ඉන්නවා. ඔය වගේ හය දෙනෙක් ඉන්නවනේ. ඈ කුරුල්ලෙක් ඉන්නවා, වඳුරෙක් ඉන්නවා, බල්ලෙක් ඉන්නවා, නරියෙක් ඉන්නවා, කිඹුලෙක් ඉන්නවා, නයෙක් ඉන්නවා. එතකොට මේ සත්තු හය දෙනාම එක එක පැතිවල දුවන්න බලන්නේ. එතකොට කුරුල්ල නිතරම බලන්නේ දැන් මේ සත්තු හය දෙනාම අරගෙන එකට තියලා වලිගහය බඳිනවා. පැන්දට පස්සේ කිඹුල බලවත් නම් කිඹුල ඔක්කොම ටික ඇදගෙන වතුරට යනවා. වඳුර බලවත් නම් වඳුර කරන ඔක්කොම ටික ඇදගෙන ගහට නගිනවා. බල්ල බලවත් නම් බල්ල කරන්නේ ඔක්කොම ටික ඇදගෙන ගමට යනවා. නයා බලවත් නම් නයා කරන ඔක්කොම ටික ඇදගෙන මහකට යනවා. කුරුල්ල බලවත් නම් කුරුල්ල ඔක්කොම ටික ඇදගෙන අහසට යනවා. සිවල බලවත් නම් ඉවල කරන ඔක්කොම ටික ඇදගෙන කැරේට යනවා. මේ වගේ තමයි තේනතුනේ. දැන් මේ වෙලාවේ ඇතැම් විට දිව තමයි දැන් ඔන්න ඇදගෙන යන්නේ. දැන් මෙතෙක් කියලා ඇදගෙන ගියේ කන. දැන් ඔන්න ඒක දැන් ඔන්න දිවට දීලා තිනේ. දැන් දිව පැත්තට යනවා. දැන් මේක පින්නතුනේ මේ සත්තු හය දෙනාම එක එක පැත්තට ඇදගෙන ගිහිපු එක දැන් අපි කරන්නේ එක දැඩි හැරිටක බඳිනවා. ඒ හය දෙනාම එක වලිග ටිකක් එකම බඳිනවා. ඒ බඳින රිට ඉන්න මොකද්ද? සතිය කියන එක. එතකොට දැන් අපි තේබිවන් කොනේ සිහියෙන් හොඳට ඒ වේදනාවක් දකිනින් අපි කොන්නේ. ඒ අතරේ සිතට සිතුවිල්ලක් එනකොට ආදන්න මේ සිතුවිල්ල දැන් ආවේ කියලා. කනට හෙන එකක් ගන්නවා ආඥාහිමෙන් සොත් සම්පස්සින් උණු එකක් කියලා. මේ හය ගැනම නිතර අවධානයෙන් තමයි තමන් ඉන්නේ. අවධානයෙන් ඉන්න විතරක් නෙවෙයි ඒ ඇතිවන ඒ සංඥාව දිගටම ඒක තියෙනවායි කියන හැඟීමත් ටිකෙන් ටික අඩු කරගන්නවා. දැන් මේ අතරේ කවුරු හරි බැන්නත් ඒ බැන්න එක දන්න වගේම නුවණින් ඒක ඇතිවීම විතරක් නෙවෙයි නිරුද්ධ වීමත් දකින්න ඕන. ඇතිවීම විතරක් දැක්කොත් මොකද වෙන්නේ? ඒ ඔක්කොම ටික ෆයිල් පුරව ගන්නනේ ඔක්කොම. ෆයිල් ක්ලෝස් වෙන්නේ නැහැ. දැන් අපි ෆයිල් එක ඕපන් කරගම අනිත් පැත්තෙන් ක්ලෝස් කරලා ෆයිල් එක අයින් කරනවා. අයි මේ දොර ෆයිල් පිරෙන්නේ නැහැ අපේ. එතකොට එහෙම නොපිරෙන්නේ අපි සතියෙන් සමුදේ වයදට දන්නවා. එනිසා තමයි කියන්නේ සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියලා. දැන් කය ගැන මෙනෙහි කරනකොට කය හැම මොහොතකම එක පැත්තකින් ශරීරය හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් තියෙන ශරීර රූපේ. ඒක මේ ශරීරෙත් තියෙනවා, මේකෙත් තියෙනවා, මේ රෙකෝඩරෙත් තියෙනවා. නමුත් ඒකම නෙමෙයි මෙතෙන්දි මේ කියන්නේ. මේ මොහොතේ ශරීරය ආශ්‍රයෙන් වේදනාවක් ආවනම් අන්න ඒ කය කියන එක ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. දැන් මේ ඉන්ද්‍රිය හයක් තිබුණට පින්නතුනි, මේ ඉන්ද්‍රිය හයෙන් එක විට එක අවස්ථාවක ක්‍රියාත්මක වන්නේ එක ඉන්ද්‍රියක් විතරයි. දැන් එක ළඟ බල්බ හයක් පත්තු වෙනකොට එක ළඟ බල්බ හයක් තියෙනවා. ඒ හැය වේගෙන් පත්තු වෙනවා, නිවෙනවා පත්තු වෙනවා. එකක් පත්තු වෙන එකන් ඔහොම තමයි යන්නේ. එක මොහොතක තත්පරයකට ඇතැම් විට 100 පාරක් එකක් නැවෙනවා නිවෙනවා පත්තු වෙනවා. නමුත් බලන කෙනාට පේන්නේ කොහමද? මේ හයම හයම පත්තු වෙලා තියෙන හැටි පේන්නේ. අන්නේ වගේ පින්නතුනේ. දැන් අපි මේ මොහොතේ තේ බොනවා, හෙට වෙලක් තින්නවා, බණත් අහනවා, ඒසී එකේ මේකත් එනවා, ඔක්කොම මේකට එනවා වගේ තියෙන්නේ. නමුත් පින්නතුනේ විඥානයත් එක්ක එහෙකට එක දෙයක් විතරයි ක්‍රියාත්මක වන්නේ. හැබැයි එකක් ඇති වුණත් ඒ ඇති වුණා කියන්නේ පංච උපාදාන ස්කන්ධෙම හටගත්තා කියන එක. ඒ පහඩු වෙන්නේ නැහැ. ඒ පහ පහම තමයි. නමුත් එක ඉන්ද්‍රියකින් ක්‍රියාත්මක වන එක විතර එකක් විතරයි. එතකොට මෙන්න මේක වෙන වෙනම හඳුනා ගන්නත් අපි දක්ෂ වෙනවා. මෙන්න මේ සමුදේ වය කියන එකක් තියා දකිනවා. එතකොට වේදනාව හටගත්තේ මොකින්ද කියන එකක් තියා ගන්නවා. ස්පර්ශය නිසායි මේ වේදනාව හටගත්තේ කියන එක ගන්නවා. ස්පර්ශය ඇති වෙච්ච තැන වේදනාව හටගත්තා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් මේක නිරුද්ධ වෙනවා. එතකොට ස්පර්ශය නිසා හටගත්ත නිසා දැන් මේ සත්‍ය අහලා සෝත සම්පස්සේට වේදනාවක් ආවනම් උපේක්ෂා හරි වෙන්න පුළුවන්. ඒ වේදනාව මේකට දැනුනට පස්සේ මේ වේදනාව මේ පෑනටවත් මේ මයික් එකටවත් මගේ කනටවත් මේ වාතයටයි නෑ. ඒක ස්පර්ශයේ ප්‍රතිඵලයක් විදියට ඇතිවෙච්ච දෙයක් මිසක් මේක මේකට අපි බඳින්න යන්නේ නෑ. ඒ වගේම මේක නිරුද්ධ වුණාට පස්සේ තවදුරටත් තියාගන්නෙත් නෑ. තියාගන්නේ නැහැ කියන්නේ මතක් කරන්න පුළුවන් ඕන. මේ වගේ සම්පියක් දැන් හතරවක් තවක් අට්ටු කරා කියලා ඕන නම් හිතාගෙන මතක තියාගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒ මතක් වෙනකොටමත් දන්න ඒ මතකයේ කොහොමද රැස් වෙන්නේ කියන දෙයක් නෙවෙයි. මේ මොහොතේ හටගෙන නිර්ණයද වෙන එකක් කියලා දන්න. එතකොට කායanusasanaවෙන් කරන්නේ පින්තුනේ මේ කය ඇති වෙලා තියෙන සතර මහා භූත රූප නැත්තම් ආහාරයේ කබලින්කාර ආහාරයෙන් ය මේ ශරීරයේ නිර්මාණුනේ කියන කියා දකිනවා. ශරීරයක් දකිනකොටම ඔහුට අර කානපස්සන වැඩියම තුලින් එක පැත්තකින් සතර මහා භූත රූප හෝ නැත්තම් දෙතිස් කුණපේ හරි නැත්තම් නව ජීවිතකේ හරි ඔක්කොමත් එක්ක ඔහු බලනවා මේ ශරීරයේ නිර්මාණය වෙච්ච එක මේ ආහාරයේ ප්‍රතිඵලයක් විදියට තමයි අපි ගත්තු අපේ විඥානයේ බීජයට අනුව අපි ගත්තු ආහාර වලින් පෝෂණය වෙච්ච දෙයක් මේ ශරීරය කියන එක දකිනවා. එතකොට හැබැයි ආහාරයෙන් කබලින්කාර ආහාරයෙන් මේ ශරීරය පෝෂණය වුණාට කබලින්කාර ආහාරය නැති කරයි කියලා මේ ශරීරය නැති කරන්න බෑ. සාමාන්‍ය කබලින්කාර ආහාරය නැති කරන්න බෑ. නැතුවත් මැරේ, මැරිලා ඉපදෙනවා. කබලින්කාර ආහාරය නැති කරන මාර්ගය තමයි මේ පරිසම්පාදී පිළිඳ අවබෝධය සහිත අරසංග මාර්ගය යනවා. මේ සතිපට්ඨානය වඩනවා. වැඩුවොත් තමයි ආයේ මෙවැනි කයකට නොයන මට්ටමට යන්නේ අපි. එකපාරම මේක කියන්න බැරි වෙන්න පුළුවන්. නොගෙන්නේ අපි ටිකක් හරි කැමතිනේ දිව්‍ය ලෝකයට හරි කියලා දැනට හිතාගමු. ඒකත් කැමති නම් බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ තෝනම් අරූපයකරේ අරූපාවචරයකට යන්න පුළුවන්. එහෙමත් ගිහිල්ලා ටිකෙන් ටික ඕන සම්පූර්ණම තමන්ට සසරටම නොවන විදිය මනසක් පුරු කරගන්නත් පුළුවන්. දැන් සමහර අය කැමතිනේ තව ටික කලක් සසරේ ඉන්න නේද? සමහරට හිතෙනවනේ නේ. එහෙමනම් හොඳ ඒකත් හොඳ අදහසක්. හැබැයි තින් නිකන් නෙවෙයි පල්ලෙහාට යන්න බෑ, දුගතිගාමි වෙන්න බෑ මේ දහමක් ලැබුකු වෙලාවේ. එහෙනම් මොකද කරන්න ඕන? හොඳ කුසලයකට අඳුම් ගන්න සෝවාන් හරි වෙලා මේ ස්ථාවරය රැකගන්න. එතකොට තමයි තව ආත්මවහතක් යන්න පුළුවන්. හොඳට සුගතිගාමිල ලෝකෙටම සේවයක් කරමින් යන්න. මනස ලෝකෙට නෙවෙයි තුන් ලෝකෙටම සේවය කරමින් තව ආත්මවහතක් යන්න පුළුවන් සුගතිගාමි. එවැනි මනසක් හරි තමන් ඇති කරගන්න ඕන. හැබැයි ඒ මානසිකත්වයේ කලක් ඉනකොට තේරෙනවා මෙවැනි භෞතික කයකට එන එක දුකක්. ඒ නිසා රූපාවචර මට්ටමට අනාගාමී මට්ටමට හිත දියුණු කරමු. එහෙම එහෙම අවසානයේ දක්වාම අපේ හිත දියුණු වෙන මට්ටමක් එනවා. ඒ නිසා අඩුම ගානේ ආසන්න මට්ටමෙන් සක්කාය දිට්ඨි දුරු කර ගැනීම සඳහාම බලවත් උත්සාහයක් අපට තියෙන්න ඕන. එච්චරයි අපට දුගතිගාමී වීමෙන් බේරෙන්න තියෙන රැකවරණය. එතකොට වේදනාවක් එනකොට තමන්ගේ වේදනාව ගැනද වේදනාව පිළිබඳව දකිනවා, වේදනාව හටගත් ස්පර්ශය ගැන දකිනවා, බාහිර ශරීරයක වේදනාවක් දකිනකොට පේනකොට තමන්ට කෙනෙක් දුකක් විඳිනකොට ඒ වේදනාව එයා කොයි මට්ටමද ඉන්නේ කියලා හැඟීමක් ඇති කරගෙන ඒ වේදනාව තුල ඉන්න කෙනාට වේදනාව හරහා විඥානයේ බැසගන්න ගැටි අඩු කරගන්නවා. ඒ වේදනාව හටගත්තේ ස්පර්ශය නිසායි. ඒ ස්පර්ශය නැති වෙනකොටම වේදනාවක් නැති වෙනවා කියලා දකිනවා. දැන් ඇත්තමිට කෙනෙක් හිනා වෙන්න පුළුවන්. ඒ දැන් එයා මොකක් හරි හොඳ දෙයක් දැකලා. තා පොඩකින් අපි දන්නවා හිනාව අඩු වෙනවා කියලා. ඒ වගේම කෙනෙක් අඬනවා. අඬන කොටත් දකිනවා දැන් ඉතින් දුක් අරමුණක් ඇවිල්ලා තමයි දැන් අඬන්නේ. ඉතින් ඔබ දිගටම නැහැ කියන එකක් දන්නවා. තමන් අඬන්නේ නැහැ. පින්නතුනේ ඒ බාහිර දෙයේ වේදනාව ගැන තමන් නුවණින් ඒක අනිත්‍යතාවය මෙනෙහි කරනවා. ඒ වේදනාව බාහිර ශරීරයට තියෙන බලින ගතිය අඩු කරනවා. ඒත් එක පින්නතුනේ තමන් ඒ බාහිර රූපය ඔස්සේ ලක්මන්ට ලැබෙන ජරා මරණ ටිකෙන් තමන් නිදහස් වුණා. මේ නුවණින් අපි හිටියොත් කය පිළිබඳව හෝ වේදනා පිළිබඳව මේ නුවණෙන් හිටිය පමණට පින්නතුනේ ඒ ඇසුරුකට සත්ත්ව පුද්ගල සංඥාවෙන් අපට එන දුක් පීඩා ටිකෙන් ඒව මහලු වෙනකොට, ලෙඩ වෙනකොට, මහා මරණයට පත් වෙනකොට වෙන දුක් ටිකෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. පුද්ගලයෙන් නිදහස් වෙනව නෙවෙයි, පුද්ගලයෙන් දුක් ටිකෙන් නිදහස් වෙනවා. දරුවෙකුගෙන් පිටත් කළ නිදහස් වෙනව නෙවෙයි, දරුවා ගෙදර තියාගෙනම දරුවගේ දුක් ටිකෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්. ස්වාමි පුරුෂයා භාර්යාවගේ නිදහස් වෙන්න නීත්‍යානුකූලව වෙන්නව නෙවෙයි, ගෙදර ඉඳගෙනම ඒ ටිකෙන් තමයි දුක් ටිකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ දර්ශනය තුල ඊළඟට පින්වත්නි, චිත්තේ චිත්තානුපස්සී විහෙරති. හිතට සිතවිල්ලක් එනකොට, සිතක් පහළ වෙනකොට, ඒ කියන්නේ අසහරහා චක්කුසාස අසහරහා විඥානයක් වෙන්න පුළුවන්, කනහරහා සෝත විඥානයක් වෙන්න පුළුවන්, දිවහරහා ජීව විඥානයක් වෙන්න පුළුවන්, ගාන විඥානයක් වෙන්න පුළුවන්. මේ ඉන්ද්‍රිය හරහම ඇතිවන විඥානය ඒ මොහොතෙහි නාම රූප නිසා හටගෙන ඒ තුලින්ම නිරුද්ධ වෙන දෙයක් කියලා නෝනින් දකිනවා. අපට මේ මොහොතේ සරාගී විඥානයක් තියෙනවා නම් දැන් රාගසහිත විඥානයක් තමන්ට තියෙන කියලා තමන් දන්නවා. දැන් තමන්ට වේතරාගී විඥානයක් තියෙන කියලා දන්නවා, ඒකත් තමන් දකිනවා. බලන රූපය හරහා සරාගී එකක් වෙනකොට තමන් දකිනවා දැන් මේකයි තියෙන්නේ කියලා. ඒකත් එක සටන් කරන්න යන්නේ තියෙන විදිහටම බලනවා. ඒ දෙස බලනවත් එක්කම පින්නතුනේ දිගින් දිගට මේක අයහපත් අකුසල චේතනා රඳව ගන්න බැරි වෙනවා. මෝහ සහිත සිතක් නම් පහළ වෙන්නේ ඒ සිත ඒ විදිහටම දකිනවා දැන් මේ මෝහයෙන් ඉන්නේ කියලා. මෝහයෙන් ඉන්නවා කියලා දකින්න කොහමද? බලපු අහපු දැකපු දේ තවදුරටත් කියේ කියලා හිතනවා නම් දන්න ඕන දැන් මෝහයෙන් ඉන්නේ කියලා. ඒක මෝහයත් මෝහය තියෙදි කියලා අදන්න අපි වෙනතුන අපි. ඒ තරම මෝහයෙන් ඉන්නේ. ඒ තරම කිලිලි ඉන්නේ මේක. එතකොට දැන් අපට මේ ධහමෙන් ලබා දෙන ආලෝකය තමයි පිනතුනේ. අඩු ගානේ මෝහය තියෙනවා කියන එක හරි දැනගන්නවා. ඒ තුලින් ඔබ පඬිතෙක් වෙනවා කියලා කියනවා. නොදන්න බව දැන ගැනීමම පඬිතෙක් වෙනවා කියලා කියනවා. ධහම තුල තියෙන එකයි වාසිය. මොකද එහෙම අවබෝධය ලැබුණට පස්සේ අපට කවදාහරි ඒ වරදෙන් නිදහස් වෙන්න පුළුවන්. අනිත් කෙනාට වඩා වැරද නොදැනගෙන කරන කෙනාට වඩා වරද දැනගෙන කරන කෙනා පිනුතුනේ කොයි මොහොතක හරි එයාට ඒ වරදෙන් නිදහස් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ගින්දරක් දන්නේ නැතු ඇල්ලුවටින් පොඩි ළමේ පිච්චන වැඩි නේනේ. නමුත් අපි ගින්දරක් අල්ලන්නේ කොහොමද? අපි එච්චර පිච්චෙන්නේ නැහැ. ඒ දැනගෙන අල්ලන නිසා. සමහර අය හිතනවා අකුසල් නොදැන කරුවොතින් විපාකේ අඩුයි කියලා. අකුසල් නොදැන කරුවොතින් විපාකේ අඩු වෙන්නේ නැහැ කියනවා. තමන් සවිඥානිකව නම් කරන්නේ විපාකේ ලැබෙනවා තමන්ට. තමන් නොදැන කරා නොදැන කියන්නේ නොදැන කියන එකේ දෙකක් තියෙනවා පිනතුනේ. එකක් unconsciously, අනිත් එක unknowingly. ඒක දෙකක් තියෙනවා. නොදැන කියන එක ප්‍රතිඵලය දන්නේ නැtei කියන එක වෙනම එකක්. ඒකයි. දැන් දැම්මට දැම්මේට වැටෙන්න පුළුවන් අපි නොදැනුවත්ව. ඒක තරණයක් වෙන්නේ. හැබැයි මම මේක පොලේ ගැහුවදී එතකොට මම හිතන්නේ ඔයාලා කරන්නේ. එතකොට මට විපාකයක් හම්බ වෙනවා. මම දන්නේ නැතුව අනේ පුළුවන් බව දන්නේ නැති කියලා කියන්නේ කෙනෙක් නැහැ. මේක පොඩි වෙනසක් තියෙනවා, සියුම් වෙනසක් තියෙනවා. මම හිතන්නේ මෙයාට හිතා ගන්න පුළුවන් ඒක. දැන් කෙනෙක් ඝාතනය කරනකොට අපි කියමු අපේ දෙමව්පියන්ගෙන් කෙනෙක් කියලා. මේ එතෙන්දී අපේ ආයුධයක් ගැහුවටින් ගහන චේතනාව තිබ්බොතින් අපට ඒ චේතනාව තුළින් විපාක වෙනවා. ඒ විපාකේ වලක් ගන්න බෑ. සත්ව චේතනාවෙන් නම් ගහන්න වෙනවා. හා තස්තාව මට එච්චර පුරුදු නෑ. ඉතින් මේ සමහරයි මෛත්‍රී සාගත කරන වෙලාවල් තියෙනවා. මේ එතකොට අපි මේ සඳහන් කළේ විඥානය ගැන තමන් නිතරම දැනුවත් ඉන්නේ. තමන්ගේ හිතට අරමුණු වෙනකොට ඒ අරමුණ විදිහට අපි දකිනවා. දැකලේ අරමුණ තුල බැස ගන්න ගැටි අඩු වෙන. බැස ගන්න කියන්නේ අරමුණ නොදැන ගන්න එක නෙවෙයි. ඇස කන ආසාදී ඉන්ද්‍රිය හරහා යමක් දැනගන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒක දැන ගැනීමත් එක්කම ඒකට තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් බැස ගන්න එක නැති කිරීම මේ කරන්නේ. ඒකයි. එතකොට විදුලිය දල්වන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. විදුලිය දල්වන්න ගත්තට කමන්නේ නැහැ. ටෝච් එක දල්ව ගත්තට කමන්නේ නැහැ. ටෝච් එක අහුවෙන්න බිත්ති නැටි කරගන්නේ මේ තියෙන්නේ. එතකොට බිත්තියක වැදුණයි කියලා කියන්නේ නැවත භවයට යනවා කියන. අන්නේ භවයට යන ගති අඩු කිරීම තමයි මෙගෙන්නේ කරන්නේ. ඒ චිත්තානුපස්සනාව තුර සරාගේ චේතනාව සරාගේ සිතක් නම් සරාගේ සිත කියලා දන්නවා. වේතරාගේ සිතක් නම් වේතරාගේ සිතක් කියලා දන්නවා. සදෝස දොස් සහිත කියන්නේ දේශ සහිත සිතක් නම් දැන් සිත දේශ සංගත කියලා දන්නවා. වේත දෝෂයක් නම් වේත දෝෂ කියලා දන්නවා. සමෝහ මොහ සහිත එකක් නම් මොහ සහිත කියලා දන්නවා. මොහ නැති එකක් නම් මොහ නැහැ කියලා දන්නවා. ඒතර මෙන්න මේ දෙක විඥානයක් කියන එකක් තියෙනවා. මේ තන් හේතු ප්‍රත්‍ය මත බිහි වෙනවා කියලා දකින්න දැක්කට ඒ විඥානය කිසිවත් උපදෙවතින් ගන්නෙ නැහැ. නැච කිංචි ලෝකේ උපාදීති කියලා සඳහන් කරනවා. ඒ වගේම සමුදය ධම්මානුපස්සී වේරති වය ධම්මානුපස්ස මේකත් ස්ථිරව තියෙන දෙයක් නෙවෙයි. මේකේ හට ගැනීම නිරුද්ධ වීම දකින්නවා. නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්නවා. නාම රූප නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දකින්නවා. නාමය කියන්නේ මේට අදාළ චේතනා කොටසක් තියෙනවා. ඒ වගේම ඊට අමතරව රූප කොටසකුත් තියෙනවා. එක්ක භෞතික රූප වෙන්න පුළුවන් නැත්නම් සියුම් රූප වෙන්න පුළුවන්. ඒවට අපි උපාදාය රූප කියලා කියනවා. ඒ වාස්තිතව තමයි මේ විඥානය ක්‍රියාත්මක වන්නේ. එතකොට විඥාන ස්කන්ධය ප්‍රකට කර ගැනීමයි මේ චිත්තානුපස්සනාව වැඩිමින් කරන්නේ. ඊළඟට පින්නතුනේ ධම්මානුපස්සී විහෙරති කියන එක හතරවෙනි කොටස තමන්ගේ සංඥා චේතනා පිළිබඳව සිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙන විදිහේ දර්ශනයක් මේ ධම්මානුපස්සනාව තුළ ඇති කරනවා. හැබැයි ධම්මානුපස්සනාව කියන එක පිනතුනේ මේ ධම්ම කියන වචනය බුදුදහමේ තියෙන සංකීර්ණ වචනයක්. බුදුදහමේ වෙන සංකීර්ණ වචන කීපයක් තියෙනවා. ඒ වෙන එකක් තමයි ප්‍රපංච කියන එක සංකීර්ණ වචනයක්. ප්‍රපංච කියලා කියන්නේ ප්‍රමාද ඇති කරන දේවල්. තෘෂ්ණා දෘෂ්ටි මාන ඇති කරන දේවල් කියන ප්‍රපංච කියලා. ඒ ප්‍රපංච කියන එක බුදුදහමේ සංකීර්ණ වචනයක්. ඒ වගේම අත්ත කියලා වචනයක් තියෙනවා. මේ අර්ථ කියන එකත් බුදුදහමේ සංකීර්ණ වචනයක්. විවිධ අර්ථ සඳහා යොදලා තියෙනවා. හිතට අර්ථ කියලා කියනවා, ආත්මයට අර්ථ කියලා කියනවා, තමන්ට ආර්ථය කියලා කියනවා, පුද්ගලයාට අර්ථ කියලා කියන ඒ වගේ තැන්මනු අර්ථ කියන එකේ අර්ථය වෙනස් වෙනවා බුදුදහමේ. අනිත් එක තමයි සංඛාර කියන එක. සංඛාර කියන එකත් බුදුදහමේ සංකීර්ණ වචනයක්. සංඛාර කියන එකේ තේරුම මොකද්ද කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් ඒකාංශික උත්තර දෙන්න බෑ අපට. යාගේ නැවත ප්‍රතිප්‍රශ්නයක් අහන්න ඕන. ඔයා ඔය අහන්නේ අවිද්‍යාපත්‍ය සංඛාර කියන තැන සංඛාරයද නැත්නම් ස්කන්ධ පංචකයේ තියෙන සංඛාරද නැත්නම් සබ්බේ සංඛාරා කියන එකේ සංඛාරද අபிසංකත සංඛාරද අபிසංකරණ සංඛාරද ඕ මේ වගේ කොතන එකද කියලා අහනවා අපි. අහලා තන උත්තර දෙන්නවා. ඒක ලොකු මාත්‍රකාවක් දැනට නිකන් අපි වචන ටිකක් ඔය කියුවේ. ධම්ම කියන එකත් ඒ වගේම පේනතනේ. ධම්ම කියන එකේ මේ ආත්පත්‍රිකාවේ තියෙන අර්ථ මොනවද කියන කියලා එකක් බලගන්න. මෙතන ධම්ම කියලා කියන්නේ කුසල අකුසල දෙපැත්ත ගැනම චේතනා සියල්ලක්ම ගැන කියන අර්ථකථනයට මෙතන ධම්මානුපස්සනා කියලා කියන්නේ. එතකොට Tamange හිතට එන සංඥා චේතනා පිළිබඳව සම්පූර්ණ අවධානයක් යොමු කළා. ඒ තුල බැස නොගන්නා විදිහේ මනසක් පුරු කිරීම තමයි ධම්මානුපස්සනාවෙන් කරන්නේ. එතකොට ඒකත් පියවර කීපයක් හැටියට සතිපට්ඨාන සූත්‍රයේදී සඳහන් වෙනවා. එහෙනම් එකක් තමයි පංච නීවරණ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන. ඒ කියන්නේ කාමයේ පිළිබඳව තියෙන ආසා, ව්‍යාපාදය, හිතේ තියෙන අකර්මණ්‍ය ස්වභාවය, හිතේ තියෙන කැළඹුණු ස්වභාවය, සැකය මෙන්න මෙවැනි නීවරණයක් තමන්ගේ හිතට ආපු වෙලාවේ තමන් හොඳ දැන් මුලින් චිත්තානුපස්සනෙන් බැලුවේ හිත ගැන. දැන්නේ හිතේ තියෙන සිතිවිලි ගැන දැන් බලන්නේ. මේ දෙක මේකට යන්නේ ලොකු වෙන්කරන අමාරුයි. බොහොම සියුම් වෙනසක් එතන තියෙන්නේ. මෙතෙන්දි දැන් මෙතෙන්දි නීවරණයක් ආපු අවස්ථාවේ තමන් දකිනවා දැන් තියෙන කාම ඡන්දයක් යමකට ආසාවක් දැන් තියෙනවා. රාගයක්, ලෝභයක්, බැඳීමක් දැන් තියෙන කියන එක දන්නවා. දැන් හිතේ අමනාපයක් නම් දැන් හොඳට තමන් ගැන දානවා. දැන් තමන්ගේ හිතම තමයි දැන් බලන්නේ. දැන් කෑමක් දැකලා දැඩි ආසාවක් ඇති වුණොත් තමන්ම තමන් ගැන බලනවා. තමන්ටම ලැජ්ජිත වෙනවා. අනේ මම මෙහෙම කරන්න හොඳ නෑ නේ කියලා. දැන් භාවනා කරනකොට එහෙම කියනවා. අඩු ගානේ තමන්ට බඩගින්නක් ආවත් එකපාර කෑම කන්න එපා කියලා. පොඩ්ඩක් සක්මන් කළෙන්න කියලා. නැත්නම් ළඟම ඉන්න කෙනෙකුට පොඩ්ඩක් හරි දෙන්න කියලා. ඒ තරම් තමන්ගේ බඩගින්නට කන දේ ගැනවත් ආසාවක් ඇති කරගන්න එපා කියලා. ඒකත් යැපීම සඳහා කරන්න කියලා. ඒ තරම්ම පින්නතුනේ අපේ හිත අපි මේ කෙලෙසුන්ගෙන් ආරක්ෂා කරගන්නවා. අපිට අපි ආදරේ නම් අපේ ජීවිතේට ආදරේ නම් අපි බොහෝ විට කරන්නේ අපේ ශරීරය ආරක්ෂා කරන එක විතරයිනේ කරන්නේ. නමුත් පින්නතුනේ ශරීරය ආරක්ෂා කරන වඩා බුදුහාමර දේශනා කළේ අත්ත දීපා භික්ඛවේ විහෙරත අත්ත සරණා ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා. තමන්ගේ හිතට රැකවන්නයක් දෙන හිත ආරක්ෂා කරගන්න. කෑමක් බීමක් අඩු වෙන එක හරි ශරීරයේ පොඩ්ඩක් වාර වෙන එක හරි හීරෙන එක හරි ඒක කෙටි කලකින් සුව වෙනවා. නමුත් විනතුනේ හිතට ආබාධයක් වුණොත් හිතට ඇතිවන බලවේගය තමයිට බොහෝ කලකට අපට හේතු වෙනවා. ඒ නිසා හිත නිතරම හිත ගැන සැලකිල්ලෙන් ඉන්න. හිතට නියවරණ එනකොට මේ මොහොත හොඳ සැලකිල්ලෙන් ඉන්න. දැම්මට තියෙන කාමච්ඡන්දයක් කියන්නේ. කමච්ඡන්දේ නැත්නම් ගන්නේ දැම්මට කමච්ඡන්දේ නැහැ කියලා. දැන් මේ කියන්නේ පින්නතුනේ දැන් හැම මොහොතකම තමන් ශරීරය ගැන වාඩි වෙලා ඉන්නවා නම් තමන් දන්නවා දැන් වාඩි වෙලා ඉරව වෙන හොඳට දන්නවා. ඒ වගේම හිතට සිතිවිල්ලක් එනකොට ඒකත් දන්නවා. දැන් ශරීරය දැන් අමාරු වේදනාවක් දැන් ඒකත් දකින්න දැන් ස්පර්ශ නිසා ඇතිවෙන දැන් ඒක නැති වෙනවා කියන එකත් දකිනවා. එතන කුද්ගලට බඳින්න යන්නේ නැහැ. මේ හැම මොහොතෙම පින්නතුනේ තමන්ට කරන්න වැඩක් තියෙනවා දැන්. දැන් අපිට ඉස්සර පාළු වෙන්නේ කවුවත් කතා කරන්නේ නැත්නම් හරි දුකයිනේ. කතා කරන ඕන කවුරු හරි පාළුයි. නමුත් වෙන තුනේ සතර සතිපට්ඨානෙ හොඳට ඉගෙන ගත්තා මෙහිම පාළුවක් නෑ අපට. අපට නිතරම අපේ සතියේම තියාලුව ඉන්නවා. මේව සීකරන වෙන තුනේ අපට තියෙන මහා නිධානයන් ටික. දැන් ඔබ නිකන් ඉන්නකොට ඔබ හිතනෝනේ ඔබගේ තියෙන දේවල්නේ. උපාදිගත්තු වේවා, දරුවෝ ගැන, බැංකු පොතේ සල්ලි ගැන එහෙම හිතනෝනේ ඉතරනේ. වාහනේ වටිනාකම ඒ වගේ තමයි පින්නතුනේ මේ කරුණ ඉගෙන ගත්තට පස්සේ අර නිදානෙන් මතක් වෙනා වගේ මේව තමයි ජීවිතේ මතක් වෙන ඊට පස්සේ මේව මතක් වෙනවා කියන්නේ පින්නතුනේ ජීවිතය අසාර්ථය අපි ඉස්මතු කරගන්නවා. ඉස්මතු කරගන්නේ නිකන් නෙවෙයි ප්‍රඥාවෙන්. එන හැම මොහොතකම ප්‍රඥාවෙන් බලන්න හිතේ තියෙන මෝහය අඩු වෙනවා. මෝහය අඩු වෙනවයි කියන්නේ විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව කියන්නේ ප්‍රඥාව. පඤ්ඤා නරණං රතනං මනුෂ්‍යයන්ට තියෙන ලොකුම රත්නය ලොකුම මැණික පින්නතුනේ මේ ප්‍රඥාව. පඤ්ඤාය පරිසුද්ධිතී කියලා කියනවා. ඒ ප්‍රඥාවෙන් තමයි පින්නතුනේ පිරිසිදු බව ඇතිවන්නේ. අපදාන සෝබිනී පඤ්ඤා කියලා කියනෝනේ සමහර ඉස්කෝල වල ගහලා තියෙනෝනේ නේ. මේ පින්නතුන්ගේ ඉස්කෝලවත් තිබ්බද? ආනන්දේ නේද? නානන්දේ නේ? තියෙනවා. අපදාන සෝබිනී පඤ්ඤා කියලා. ඒ කියන්නේ තමන්ගේ චරිතය ප්‍රඥාවෙන් බබලනවා කියලා. එතකොට පින්නතුනි ප්‍රඥාව තමයි, ප්‍රඥාව කියන්නේ මෙන්න මේක. හිතට අකුසලයක් ඇති නොවන විදියට, මේ අවිද්‍යාව දුරු වෙන විදියට නුවණින් බැලීමයි මේ කියන්නේ. ඒතර නීවරණ තියෙනකොට කාමච්ඡන්ද ව්‍යාපාද ආදී මේ තියෙන මෙද්ද විචිකිච්ඡා උද්දච්ච කුච්ච මේ නීවරණ තියෙනකොට තමන් හොඳට දකින්නවා තමන් ගලඟ මේක තියගෙන හැබැයි වෙනුතින් දැකලා වැඩි වෙලාවක් යන නැති වෙනවා. අයින් නැති කරන්න කියලා උත්සාහය දුරු කරන්න ඕනේ. දැන් අපි අසුචි කියලා දැක්කට පස්සේ නොපා ගන්න ඕනේ කියලා අයින් මෙනෙහි කරන්න ඕනේ අපිට. අතන ගන්න ඕනේ නැහැ කියලා අයින් මෙනෙහි කරන්න ඕනේ. දැක්ක ගමම තමන් දන්නවා යමතකලවා සාපුර දාගන්නේ අය. එතකොට තමන් ගලඟ මේ නීවරණ තියෙන කියලා දැක්ක ගමම තමන් දහම තුලක නම් ඉන්නේ තමන් කැමති නැහැ මේ ගිහිලා දුක් විඳින්න. තමන් මෙච්චර මේ ඉගෙන කියාගෙන මේ මහන්සියල මේ දුක් විඳින මේ නීවරණත් එක තමන් නිදා ගන්න ඕනේ නැහැ කියන එක තමන් දන්නවා. තමන් මේ නීවරණත් එක ජීවත් වෙන්න ඕනේ නැහැ කියන එක තමන්ටම වැටහෙනවා. තමන් ඒ තුලින් තමන් අයින් වෙනවා. ඒතර නීවරණ ගැන මෙන්න මේ අවබෝධය එනවා. නීවරණ තියෙනකොට නීවරණ තියෙන නැහැ කියලා දන්නවා. නීවරණ නැති වෙච්ච වෙලාවේ නැති බව දන්නවා. දැන් මගේ ළඟ කාමච්ඡන්දේ නැහැ. දැන් මගේ ළඟ කවුරුවත් ගැන දේශයක් නැහැ. දැන් මගේ හිත විසිරිලා නැහැ. දැන් මට නිදිමත නැහැ. මං ශරීරය අකර්මන්නේ නැහැ. දැන් කලින් නම් පොඩ්ඩක් නිදිමත තිබුණා. දැන් නම් හොඳයි. දැන් හොඳයි නේ. කවුරුත් දැන් නිදි නැහැ. හොඳයි. ඔක්කොම දැන් නිදි ගිහිල්ලා. ඔව්. දැන් හොඳට දන්නවා. කලින් තිබුණ වෙලාවෙදි නම් හැබැයි දැනන් හිටියේ නැහැ. ඒවලේ තියෙන ඉවරණ ගැන පාඩම නෙවෙනේ කලින්. නමුත් දැන් ඉදිරියේදී නිින්දක් එනකොටත් දන්නවා දැන් නිින්දෙනවා කියලා. එක්ක නැගිටිනවා නැත්තම් පොඩ්ඩක් ඉරියව්ව වෙනස් කරගන්නවා. Taman ඒකට ඉඩ දෙන්නේ නැහැ. බැරිම නම් ඉතින් පොඩ්ඩක් නිදා ගන්නවා. ඊළඟට පින්නතුනේ දෙවනි කොටස තමයි ස්කන්ධ. ස්කන්ධ කියලා කිව්වහම දැන් අපි මුලට කරපු මුලදී අපි අවබෝධය ලබාගත්තේ එකම ආයෙ දැන් සිහි කරනවා. එතකොට ස්කන්ධ කියලා කියන්නේ පිනතුනි රූප වේදනා සංඥා සංඛාර විඥාන. අර අපි කියනට ආප්පේට කතා උපමාව ආප්පයක් කියලා කියන්නේ අර කොටස් වල එකතුවක් නේ. වතුර ටිකක්, කිරි ටිකක්, තෙල් ටිකක්, පිටි ටිකක් සාමාන්‍යම හරි දානේවනේ. නමුත් ඒව වෙන් කරන්න බෑනේ අපි නුවණින්නේ දකින්නේ ලුණු ටිකේ හැමදේම. ඒ වගේ තමයි පංචස්කන්ධය කියන එක පිනතුනි සැබෑ ලෝකෙදි වෙන් කරන්න බෑ. මේක නුවණින් කරන්න ඕන දෙයක්. අපි බොහෝ දේවල් පිනතුනි නුවණින් කරන්නේ. අපි දන්නේ නුවණින්. දැන් කණ්ණාඩියක් ළඟට ගියාම කණ්ණාඩිය අපි අයින් වෙනකොට අපේ රූපේ නැති වුණා කියන එක අපි පරීක්ෂණ කළා දෙන්නේ. අපි කවදාවත් වීඩියෝවත් කියලා චෙක් කළාද? වීඩියෝ කළා. නෑ නේ නේ. සීතකරණයේ වහනකොටම ලයිට් එක ඕෆ් වෙනවා කියන එක අපි කැමරාවක් දාලා බැලුවද? නෑ නේ නේ. එතකොට අපි අපේ උපන්දිනය කියන එක අපි උපන්දිනය දවසේ මතකද? නෑ නේ නේ. පින්නතින අපි බොහෝ දේවල් නුවණින් විශ්වාසයෙන් අදහන දේවල් ලෝකේ තියෙන්නේ. සමහර අය කියන්නේ මං හොපුණ කරොත් දැකොත් නැ දැක නැත්නම් පිළිගන්නේ නැහැ කියලානේ. අපි පින්නතින කොයි තරම් දේවල් එහෙම පිළිගන්නවද ලෝකේ? අපි දැනටත් ක්‍රියාත්මක ජීවිතයේ 50%කට වඩා දේවල් අපි පිළිගන්නේ විශ්වාසයෙන්. සමහර අය බුද්ධියෙන්, ප්‍රඥාවෙන්. ඒතකොට මෙන්න මේ ස්කන්ධ පංචකය කියන එකත් පින්නතින අපේ බුද්ධියෙන් තේරුම් ගන්න ඕන දෙයක්. මුලදී අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ විශ්වාසයෙන් අපි තේරුම් ගන්නේ ඊට පස්සේ Tamanṭa buddhiyen Tamanṭa pinna thuni deyak dakina kotama dannawa me pahe ekatuwa thamai me rūpaya sabdaya sparshaya gandaya me indriya walin labenne menna me pahe ekatuwak neida vivida mohuna walin neida me inne kiyana dakina eka hata ganeemak dakina niruddhayimak dakina meka pinna thuni අපේ අධ්‍යාපනය කියලා කියන්නේ බෞද්ධ අධ්‍යාපනය කියලා කියන්නේ පින්නතුනේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය අපි කොයිතරම් දුරට අධ්‍යයනය කළා tieද මේ ගැන අපට අවබෝධය tieද දවසට කොච්චර වාරයක් අපි මේ ගැන හිතලා tieද කියන කාරණය මතයි අපි බෞද්ධ අධ්‍යාපනය කොච්චර ලබලද කියන එක තීරණය වෙන්නේ මෙතෙන්දි පින්නතුනේ මේ ස්කන්ධ පංචකයේ නොදැන ඉන්න තරමට අපට දුක් ලැබෙනවා. හැබැයි මේක තේරුම් ගන්න මේක අපේ ජීවිතයේ හොඳම මිතුරාවට පත් වෙනවා. මේක නොදැන ඉන්නකම් සංකීර්තේන පංචපාදන ඛණ්ඩ දුක්ඛ කියලා කියනවා. නොදැන ඉන්නකම් දුකයි මේක. හැබැයි මේක තේරුම් ගත්ත ප්‍රමාණයට අනිත්‍ය දුක් අනාත්ම මේ ඔස්සේ තේරුම් ගත්ත ප්‍රමාණයට අපේ හොඳම යාළුව තුන්දෙන තමයි අනිත්‍ය දුක් අනාත්ම. දැන් අපේ පරම අතුරු තුන්දෙනේ මේ තුන්දෙන. ඇයි අපි මේ ගැන දන්නේ නැති නිසා මේ ගැන ප්‍රත්‍යක්ෂ නොකරපු නිසා වෙනස් වෙනකොට බයයි අපි. පින්නතුනි මේක තේරුම් ගත්ත දවසර වෙනස් වෙන එක බලන එක තමයි ජීවිතේ. ඒත් එක තමයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ ආයේ ඉස්තරම් ඉන්නේ කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒකට කවදාවත් දන්න බැරි වෙච්ච එහෙම කියන්නේ. දැන් අපි යන්නේ අර වතුර බෝලයක් යට දාලා වතුර බෝතලයක් රබර් බෝලයක් වතුරට දාලා අනේ යට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යට නොගියාම අඬනවා ඉතින්. පින්නතුනි ඒකේ වරදක් නෙවෙයි අපේ ප්‍රාර්ථනාවේ වරද නිසා බෝලේ ධර්මතාවයේ බෝලේ තිබුණා. දැන් අපට තියෙන්නේ අනිත්‍යතාවයේදී අනිත්‍යතාවයෙන් පිළිගන්න එක. ඒ ඔස්සේ අපේ මනස හුරු කරන එක. මේ රූපේ වෙනස් වෙනවා කියන එක නුවණින් දකිනකොට ඒ දකින කෙනා වෙනස් වීමේදී දුක් වෙන්නේ නැහැ. එයා කලින් මේකට මනස හුරු කරගෙන තියෙනවා. එයා බලනවා මේ එයාට පුදුමේ පරක් වෙනවා නම් වෙනස් වෙනකොට. ඈ ඇයි බලනවා පරක් වෙන්නේ මොකද තමයි කියන්නේ. ඈ අර සමහර හැම කෝල් කරලා ඉතින් නෑ අමනාප හැම මිය ගියා කියලෙම කිව්වට පස්සේ නහනවා අදද මිය ගියේ කියලා. මේ නැන් හිතාගෙන තිබුණේ කලින් මිය ගිහිල්ලා කියලා දැන් අමනාපත් වෙලා හොර දැන් මෙතන දුරස් වෙනවා කියන්නේ. ඒ වගේ තියෙනවා ඉතින් දැන් යාට පුදුම ජීවත් වෙලා ඉන්න එක දැන් දැන් අද මැරිච්ච එක. මියා හිතලා තියෙන කලින් මැරිලායි කියලා. පින්නතුනේ අවබෝධය ලැබෙන්න අපට පින්නතුනේ මේක තමයි ජීවිතේ බාටපත් වෙන්නේ. එදාට යා අනිත්‍යතාවයේ දුක අනාත්මතාවය මේක හොඳට මියා ජීවිතේ තේරුම් අරගෙන මොකද මෙයා දන්නවා මේකට එරෙහි ගියෝතින් තමයි දුක ඇතිවන්නේ මේක තේරුම් අරගෙන මේකට ජීවත් වෙන තරමට තමන්ගේ දුක් පීඩන එක අඩු වෙනවා කියන එක යා දන්නවා ඒකෙන් කියන්නේ ලෝකෙන් පලා යනවා කියලා හෝ අකර්මන්නේ මන්දොස්සයි කෙනෙක් වෙනවා කියන එක නෙවෙයි කියන්නේ. එයා තමයි සක්‍රීයම කෙනා. එයා තමයි වැඩිපුරම දවසට වැඩ කරන කෙනා. බුදුරජාණන් වහන්සේ දවසට පැය දෙකක් විතර සැතපුණේ. සමහර රහතන් වහන්සේලා එක දිගට ඉඳලා තියෙනවා සමහර දවස් ගන්න. ඒ වගේම සංඝයා වහන්සේලාගේ කටයුතු වලදී ස්වාමින් වහන්සේලා රහතන් වහන්සේලා පිනුතුනි පුදුම විදිහේ වීරයෙන් වැඩ කළා. ඒ රහත් වෙච්ච අය. ඒගොල්ලන් නිෂ්ක්‍රීය චරිත වෙලා නැහැ. ඉතාම සජීවී සක්‍රීය චරිත. ඒ විතරක් නෙවෙයි පිනුතුනි. නිරෝධ සමාපත්තියට සමවදින රහතන් වහන්සේලා ඉන්නවා. නිරෝධ සමාපත්තිය කියන්නේ තමන්ගේ හිත සම්පූර්ණ නිරුද්ධ කරලා දවස් හතක් තියන්න පුළුවන්. හුස්ම ගන්නෙත් නැහැ. නමුත් ශරීරයේ කෙස් වැවෙන ඒවා වෙනවා සාමාන්‍ය විදිහට. එයා අදිස්ථාන කරලා දවස් හතක් යනකම් එයාට කිසිම දෙයකට යාගේ හානියක් වෙන්නේ නැහැ. එයා පාත්‍රය අදිස්ථාන කරුවා තියෙන සිවුර අදිස්ථාන කරුවොත් ඒවටත් එක්කම කිසිම හානියක් වෙන්නේ නැහැ. අකුණක් ගහලා විදුලි කොටල එතන පුච්චල ගියත් ඒවට කිසිම හානියක් වෙන්නේ නැහැ. කාටවත් එයා නැගිටවන්නවත් බෑ. නමුත් වෙනතුනි එච්චර බලවත් ඥානයකට සමවැදිච්ච කෙනෙක් වුණත් සංඝ සම්මුතියෙන් සංඝයා එකතු වෙලා සාකච්ඡා කරොතින් කල්ල එක්කෙනෙකුට තීරණයක් දුන්නොතින් ගිහිල්ලා අවල් හාමුදුර එක්කන් එන කියලා. ඇඟට තට්ටු කරනකොටම නැතිරිනොයි. ඒතරම් බලයක් වෙනතු මේ සංඝ කටි සංඝයා වහන්සේලාගේ කටිතු වලදී ඒතරම් බලයක් තියෙනවා. ඒ කියන්නේ මහ පොළොව පිච්චිල කියන්නේ. අකුණක් ගැහුවත් නොගෙටින අරකෙනා සංඝ සම්මුතිය අරගෙන කෙනෙක් ගිහිල්ලා අරයාගේ සෑයට අත තියනවත් එකම නැතිරිනොයි. ඒ තරම් පිනතුනේ මේ සාංගික කටයුතු සංඝයාගේ කටයුතු කියනක ඉතාම ප්‍රබලයි. අපට පුද්ගලිකව කෙනෙක්ගේ අඩුපාඩු තියෙන පුළුවන්. නමුත් සමූහයක් වශයෙන් මේ සංඝයාගේ කටයුතු වලදී අපි හුවා කල්පනාකාරී වෙනවා. අපි ක්‍රියා කරද්දී ඒ වගේම මේ සංඝ සමාජයට හේතු වන දේවල් අපි පුළුවන් තරම් කරන්න ඕන. ඒ වගේමයි සංඝයාගේ දියුණුව සඳහා කරන්න පුළුවන් උපකාරයක් අපි කරන්න ඕනේ. ඒක කරපු තරමට ඒ කුසලයක් ඒ පැත්තටම යනවා. ඒ නිසානේ අර මහ ප්‍රජාපති ගෝතමී අර අතිම තමන්ගේ අතිම කරපු සිවුරු ගෙනහ අපලාවේ අම්මා කෙරේ ඉතින් කොච්චර ආදරයක් තිබුණත් බුදුහාමුදුරුවෝ. නමුත් එහෙම වෙලාවේදී මේ සංඝයාට දෙන්න කිව්වේ සංඝයාට වාසියක් කරන්න නෙවෙයි ඇත්තෙන්ම. ඒ ප්‍රජාපති ගෝතමීගේ කුසලය බලවත් කරන්න. එතකොට ඒ කුසලය කියන එක සංඝයා කියන සම්මුතිය ළඟදී බුදුරජාණන් වහන්සේට ඒ සංඝයා කියන කොටසට අයිති වෙනවා. ඒ නිසා තමයි බුදුහම දේශනා කළේ අහංහි අරහ ලෝකේ මමත් ලෝකේ රහත් කෙනෙක් කියලා. සම්මා සම්බුද්ධත්වයේ පළමුවෙනි ලබාගත්තු නිසා බුදුහාඳුරගේ සුවිශේෂ සත්‍යයක් තියෙනවා. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. නමුත් අනිත් පැත්ත ගත්තොත් ඉතින් සංඝයා ළඟදී සාංගික දානයකදී බුදුහාඳුර කොටස්කරුවෙක් වෙනවා. ඒ නිසා තමයි සමහර සාංගික දානවලදී බුදුහාඳුරන්න බුද්ධ පූජා කියන එක නමුතෙන් ගාථා කියන්නේ සමහර පන්සල හාඳුරු. ඒ සංගීත කරනකොට බුද්ධ පූජා තිබ්බා වගේ. ඒ නිසා බුදුහාඳුරන්ට වෙනම දාන ටික පූජා කරනවා ගාථා කියන්නේ සමහර තැන. ඒකේ අර්ථයක් තියෙනවා. නමුත් අපි දැන් කරන්නේ පුද්ගලික දානයන් සංසත් පුද්ගලික හැස්සයෙන් බුදුහාඳුරන්ට පූජා කරලා ලැබෙන අනිසංසයත් ලබන්න අපි ගාථාත් කියලා බුද්ධ පූජාත් කරනවා. නමුත් සාංගික දානයේදී බුදුහාඳුරොත් එහි කොටස් කරේ බවට පත් වෙනවා. එතකොට පින්නතුනි අපි කියන උත්සාහ කළේ ස්කන්ධ පංචකය ළඟදී. දැන් මේ ධම්මානුපස්සනාවේදී මේ ස්කන්ධ පංචකය අපි යම්කිසි අරමුණක් යම්කිසි අත්දැකීමක් අපේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය හරහා අපි ලැබෙනවා නම් ඒ හැම මොහොතකම ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණය වෙනවා. ඒක ඉතුරු නැතුවම වෙනවා. ඉතුරු නැතුවම හටගන්න මේකට නිතරම ගැන පින්නතුනි ධහමේ තියෙනවා අහුත්වා සම්බුතං පුත්වා නබවිසති කියලා. පෙර නොතිබී හට ගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් මේ සම්පේ පෙර නොතිබී හටගත්තා. හේතු නිසා හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ කනට ඇති වෙච්ච ශබ්දෙම තමයි පින්නතුනි බාහිර රූපේ දකින්න කොටත් වෙන්නේ ඒකමයි. ගඳ සුවඳ දකින්න කොටත් වෙන්නේ ඒම තමයි. ශරීරයෙන් ලැබෙන වේදනාව හිතරෙන සිටවිලි මේ ඉන්ද්‍රිය හයම ලක්ෂණ මේ. ඒතට මේ හැම මොහොතෙම ස්කන්ධ පංචකය හට ගැනීම නිරුද්ධ වීම දකිනවා ධම්මානුපස්සනා විදියට වඩනවා මේ. ඒ නිසා අපේ දැනුම බෞද්ධ අධ්‍යාපනය හැබෑ බෞද්ධ අධ්‍යාපනය කෙතෙක් දුරට අප ලැබුවාද කියන එක තීරණය වෙන ප්‍රධානම දෙයක් තමයි පංච උපාදස්කන්ධය දැනගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා අංගුත්තර නිකායේ අභිඥා සූත්‍රයේ දැක්වෙනවා යම් කෙනෙක් තමන්ගේ ඥාණයෙන් විශිෂ්ට නුවණින් දැනගත යුතු දෙයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ දේ තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එනිසා මේ පහ දැනගන්න උත්සාහ කරන්න මේ ලෝකේ කොච්චර අපි භෞතික දේවල් තියෙ කියලා කිව්වත් ඒකේ අන්තිම සාරය තමයි මේ පහ. මේ තියෙන දේවල් කැඩිලා බිඳලා යනවා. මේ විපරිණාම නවත් අර පහ තමයි අන්තිමට ඉතුරු වෙන්නේ මේව හරහා ලබන මේ පහ. ඒකෙන් කියන්නේ මේ පහ ස්ථිර දෙයක් කියලා. ඒකත් මේ මොහොතට හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ඒතර මෙන්න මේ ගැන තමන් විතර නුවණින් මෙහෙය කරන ධම්මානුපස්සනයි. ඊළඟ කාරණේ තමයි කියන තුනේ ආයතන ගැන බලනවා. ආයතන කියන්නේ මොනවද? ඇස කියන එක ආයතනයක්. ඇස කියන ආයතනයෙන් තමයි රූප නිස්පාදනය කරන්නේ. රූප මෝල. කනෙන් තමයි ශබ්ද කියන ශබ්ද නිස්පාදනය කරන්නේ ශබ්ද මෝල. ওই වගේ මෝල් 6ක් තියෙනවා. ආයතන කියන්නේ ඒවට. දැන් කර්ම ආයතනය, කර්මන්ත ආයතනය කියන්නේ අපිනේ. ඔව් ආයතන නිස්පාදනය කරන්නේ නැහැ. නැහැ ස්ථාන. එතකොට අභ්‍යන්තර ආයතනක් තියෙන ඒවට ලක්වන බාහිර දැන් ඇස කියන ආයතන මේ පැත්තේ තියෙනවා, බාහිර කියන රූප ආයතන තියෙනවා. එතකොට මෙන්න මේ ආයතන ගැන දැනුවත් වෙන්න ඕන. මේකට බුදුදහමේ කියන්නේ පින්තුනේ ආයතන කුසලතාවය කියලා. දැන් අපි ওই කුසලතාවය ඇති කරගන්න කැමති නේනේ, කුසලාන ලබා ගන්නෙම කැමති නේ හුඟන්නේ. බුදුදහමේ ඔන්න ඉහෙල්ලම කුසලානේ සම්මානය දෙන්නේ මෙන්න මේ කෙනාට. කාටද? ආයතන කුසලතාවය තියෙන කෙනාට. මොකද්ද ආයතන කුසලතාවය කියලා කියන්නේ? ආයතන කුසලතාවය කියන්නේ මේ ඇස කියන ආයතනේ මේ දැන් අපට පේ නැහැ මේ මසෙත මේක නෙවෙයි මේ කියන්නේ. වරදවා ගන්න එපා. මේ ඇස අල්ලන්න පුළුවන්. ඒ අල්ලනකොට අහුවෙන්නේ ඇස නෙවෙයි කය. මේ ඇස ආශ්‍රිතව තියෙන ඒ ඇස ඇසුරු කරලා පේන ශක්තියටයි ඇස කියන චක්කායතනය කියලා කියන්නේ. ඒ ඇස කියන්නේ උපතින්නම් තිබෙක නෙවෙයි. ඒක ඒ මොහොතේ රූපයක් සජීවී වෙනකොට, විඥානයක් පහළ වෙනකොට, මේ හේතු ටික ඔක්කොම තියෙනකොට ඒ මොහොතට සක්‍රිය වෙන දෙයක්. දැන් මේ සම්දේ මේ මොහොතේ මේක සක්‍රිය වුණේ. ඒ වගේ තමයි මේක ඇසුරු කළ දැන් මේ ශරීරය. දැන් මේ ශරීරයට ගහනකොට මේ එන වේදනාවක්, මේ එන සම්දයක් එක විදියයි. මේ ශරීරයෙන් හැදිලා කලින් කල වෙනස් වෙලා යන එක වෙනම එකක්. නමුත් මේ ඇතිවෙච්ච වේදනාව මේ මොහොතේ විඥානයත් එක්ක මේ ස්පර්ශයත් එක්ක දැන් හටගන්නවා. එතකොට ඒකත් ඒ වගේ පෙර නොතිබී මේ ආයතන දෙක එකතු වෙලා මේ මොහොතේ හටගත්තා කියන එක නෝනින් දකිනවා. මෙන්න මේත් එක පින්නතුනි Taman දක්ෂයක් වෙනවා. එකක් තමයි මේ ඇති වෙන රූප ශබ්ද ආදී මේ ආයතන වලට බැඳින්නේ නැහැ. ආයතන වලට අයිති කරන්නේ නැහැ. අනිත් ඒ තමයි මේව නිරුද්ධ වුණාට පස්සේ දිගටම තියෙනවා කියන මෝහයටපත් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ දෙකෙන්ම දුරු කිරීම තමයි ආයතන කුසලතාවය කියලා කියන්නේ. එතකොට ඇසට අසනීපයක් වුණාම බෙහෙත් ගන්න වේවක නේව දන්න තමයි. ඇස් නොපෙනී යනවා නම් කණ්ණාඩි දානවා, ඒව කරනවා. ඒ මේ මසෙස ආරක්ෂා කරගන්න. හැබැයි ඒ මසෙස ඇසුරු කළ තියෙන ඇස කියන චක්කායතනය කියන එක ඒක සමන් දන්නවා. ඒක අඛණ්ඩව තියෙන දෙයක් නෙවෙයි. ඒක රූපයක් සජීව වෙච්ච වෙලාවේදී රූපයක් තිබ්බට විතරක් වෙන්නේ නැහැ ඒක. දැන් මෙහෙම වෙන දෙයක් බලන්න ඉන්නකොට අත ගියයි කියලා අතක අපේන්නේ නැහැ මට. ඒ අවධානය තියෙනවනේ මනස විඥානයත් එක්ක අනිත් ඔක්කොම ටික සම්බන්ධ වෙනවනේ මේකට. දැන් මේ බණ අහන්න පටන් ගත්ත විදිහ ඉඳලා වාහන කීයක් මෙතන ගියාද නේ? ඇහුණද අපට? ඇහුන්නේ නැහැ නේ. ඇහුන්නේ නැත්නම් ශබ්ද නොතිබ්බ හින්දද? ශබ්ද තිබ්බා. ශබ්ද විතරක් තිබුණා සජීවය. ඒ ශබ්දයක් බවට පත් වෙන්නේ ශබ්දයක් බවට පත් වෙන්නේ මේ ඔක්කොම හේතු ටික ගෙන්නවනේ. එකක් විතරක් නැහැ විතරක් තිබ්බට මේ දැන් අපි කලින් උදාහරණයක් ගත්තා ෆ්ලයිට් එක කියලා කියන්නේ නේ. ෆ්ලයිට් එක කියන්නේ මොකටද? ෆ්ලයිට් කියලා කියනවා මම ෆ්ලයිට් එක කියන්නේ. මොකද ෆ්ලයිට් එක කියලා කියන්නේ? ඒ ගුවන් යානයද? ඒ ගුවන් යානන සේවකයෝද? ඒකේ ඉන්න මගියන්ද? ඒකේ දෙන කෑමද? මොකද දෙන ෆ්ලයිට් එකේ කියලා කියන්නේ? ඕ ඒකේ ඒ ගමන ගමනටයි ෆ්ලයිට් එක කියලා කියන්නේ. ඒ ඔක්කොම ටික එකතු වෙන්න ඕන. ගුවන් නියමුවෝ ඉන්න ඕන, සේවකවන් ඉන්න ඕන, කෑම තියෙන්න ඕන. ඒ ඔක්කොම තිබත්තරන්නේ මගියෝ නැත්තම්. ෆ්ලයිට් එක යන්නේ. ෆ්ලයිට් එකක් වෙන්නේ එතකොට. දිනුතර මේ ඔක්කොම ටික එකතු වෙච්ච නැත්නම් ෆ්ලයිට් ඒ ෆ්ලයිට් එක දකින්න බෑ. එතින් අපි ෆ්ලයිට් එක අන ෆ්ලයිට් එක කියලා කිව්වට එහෙම බලන්න බෑ ඒක. ඒ සම්පූර්ණ ක්‍රියාදාමයටයි ඒ ගුවන් ගමන කියලා කියන්නේ. ඒ ඔක්කොම එකතු වෙලා හිටියත් තේල් නැත්නම් මොකද වෙන්නේ? ඒත් ෆ්ලයිට් එකක් වෙන්නේ නැහැ නේද? ඒ ඔක්කොම ටික දැන් එක ගුවන් යානයක් ගුවන් ගත කරනකොට කී දෙනෙක් නම් ඒකට කැප වෙනවද දන්නවද? ගුවන් යානයක් බස්සනකොට කී දෙනෙක් කැප වෙලා ඉන්නේ? ඔබ බහින්න කන්නේ ඔබගේ නම ලියාගෙන බෝඩ් අල්ලගෙන ඉන්න බැලක් කන්නේ හරි එලෙස්ටි වෙලා. හොටවලට යන අය නේද? වාහනේ යන අය, රෝද පුටුව ගේන අය. ඉතරන්නේ වැඩ ගඩක් කළා මෙහෙම පිටත් වුණොත් එහෙ බහිනකොට බලවරුත් ඉන්නවා CID ගන්නත් ඉන්නවා. ඔක්කොම සෝදානලේ ගිනිනවන හමුදාවේ ඉඳන් ඔක්කොම සෝදානම් කරලා තියන්නේ ෆ්ලයිට් එක බස්සනකොට. ඒ ඔක්කොම ක්‍රියාකාරීත්වයට තමයි මේ කියන්නේ. ඒක දකින්න පුළුවන් කොටසුත් තියෙනවා. නමුත් ඒ දැක්කට විතරක් ඒක තීරණය වෙන්නේ නැහැ පිනතුනි. මේ ක්‍රියාදාමයක එකතුවක් තමයි අපිට මේ අධ්‍යක්ීම කියලා කියන්නේ. එතකොට ඒ කිසිම දෙයකට මේක බඳින්න බෑ. ඒකට අයිති නෑ. එතකොට මේ ආයතන කුසලතාවයේ තුලිනුත් අපි ඇති වෙන්නේ මෙන්න මේ ආයතන වෙන්වෙන්ව හඳුනා ගන්න. එක ආයතනයකින් වෙන දේ අනිත් ආයතනෙට බඳින්න යන්නේ නෑ. දැන් අපි දැනට ලක්ෂණය තමයි දැන් ආයතන කුසලතාවයේ ප්‍රධානම ලක්ෂණය තමයි දැන් මේ රූපේ මෙතන දකිනකොට රූපේ නැතලා අනේ මේ රූපේ කියලා එකපාර තේක ගන්න යනවා අවබෝධයෙන් ඒක වෙන එක. හැබැයි එයා මේ දකින රූපය අල්ලන්න නෙවෙයි යන්නේ. එයා දන්නව දකින්නට දැකීමට විතරයි කියන එක. දික්කේ දික්ක මත්තම්. එයා අල්ලන්න යන්නේ ස්පර්ශය ගන්න එක යන්නේ. දැන් උදාහරණයක් ගත්තොතින් වතුර බේසමක් තියෙනවා නම් ඒ වතුර බේසමට අපි එබුනොතින් අපේ රූපය පේනවනේ. ඒ පේන රූපය අපට පුළුවන් අල්ලන්න. වතුර බේසමේ ඔබට පේන රූපය පුළුවන් අල්ලන්න. ඔබේම රූපයනේ පුළුවන් අල්ලන්න එක. පුළුවන් දෙකේ ගඳ සුවඳ බලන්න. පුළුවන් දෙකේ ශබ්දය බලන්න. පුළුවන් ඒක රසයක් තියනවද? වතුරේ රසයක් තියේ. ඇඹුල් රස හරි මොකක් හරි. ඒ වතුරේ රස නිසා රූපේ රසයද? රූපේ රසය නෙවෙයි. එතකොට ඒ වතුර බේසමේ තියෙන ඡායාව කියන එක ලක් වෙන්නේ ඇහැට චක්කායතනට විතරමයි ඒක. අල්ලන්න යනකොට අල්ලන්නේ වතුර. දැන් හේමන් මහත්තයා කියලා මම අල්ලන්න කිව්වටින් අහුවෙන්නේ සතරමහා බුදුරු. එතකොට ඒකෙන් කියන්නේ වැටෙන යනකොට අල්ලන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් ඔයා අල්ලන්න නෙමෙයි යන්නේ. වැටෙන ශරීරයට උපකාරයක් කරන්නේ නැහැ. නිසා පුද්ගලයා අල්ලන්නවා කියන අදහසින් නෙමෙයි යන්නේ. එංග රහතන් වහන්සේ කෙනෙක් අම්මව බලන්න යනවා. චරිත හාමුදුර තමන්ගේ අම්මට බණ කියන්න ගියා. හැබැයි ඒ යන්නේ අර කලින් දැකපු අම්මා කියලා හිතලා ඒ අම්ම නෙවෙයි. ඒ අම්මට ප්‍රතිඥාය දක්වන්න තමයි මේ යන්නේ. හැබැයි යනකොට උන්වහන්සේ සජීවීව යන්නේ අර ඒවලට පහළ වෙන නිර්මාණය බලාගෙන යන්නේ. අපි කන්නඩියට නට යන්නේ. අපේ කන්නඩිය ළඟට පොණේ පීරන්න යන්නේ උදේ තිමිච්ච කන්නාඩි රූපය බලනද? උදේ අපි කන්නාඩි යනට ගියපු කන්නාඩිය හවස අපි යනකන් තිබ්බද? නැහැ නේ. අපි යන්නේ එතන යනකොට නිර්මාණය වෙන අලුත් කන්නාඩි රූපය බලන්න තමයි යන්නේ. හැබැයි අපි යනකොට නිර්මාණය වුණා කියලා අපි නොගෙහිලා ඉන්නවද කන්නාඩි ළඟට? උදේ කන්නාඩිය මං එනකොටම ආව මං ඊට ආයි නම් ගිහිල්ලා වැඩක් නැහැ ඔකට කියලා එහෙම කරනවද? නෑනේ. අපි ආයේ කන්නඩියකට ආයේ කන්නඩියෙන් ප්‍රයෝජන ගන්නවා අපි. කන්නඩියත් එක්කම අමනාපෙල කන්නඩිය කුඩු කරනවා. ඒකට යන්නේ නෑනේ අපි. ඒ ප්‍රයෝජන ඒ වගේම තමයි රහතන් වහන්සේ අර කන්නඩිය ළඟට යනවා වගේ අතීත අත්දැකීමක් බලන්න යනවා. අතීතේ නිරුද්වේශයක් දකින්නවා. අලුතෙන් යනකොට මේ ආයතන ටිකත් එක්ක හටගන්නේ සම්මුති ලෝකෙටත් යනවා. යුතුයකම් නොකර ඉන්නේ. බුදුරජාණන් වහන්සේ සූදෝන තමන්ගේ පිය රජතුමාට බණ කිව්වා. ප්‍රජාපති ගෝතමියට මහණෙන අවස්ථාව ලබා දුන්නා. යසෝදරා දේවියට උපකාර කළා. රාහුල පුතා පැවිදි කරන්න ඒ ඔක්කොම කළා. ඒ සම්මුති ලෝකයේ යුතුයකම් ටිකක් හිටු වෙනවා. මේ පරමාර්ථ ලෝකයේ මේ අවබෝධයෙන් ඉන්නකොට සම්මුති ලෝකෙට පිටුපාලයක් නැහැ. සම්මුති ලෝකෙට පිටුපාලයක් නැහැ. කණ්ණාඩි අපේ පේන රූපේ අල්ලන්න බෑ කියලා කණ්ණාඩියේ රූපේ ලස්සන නැත් අපි කොන්නේ නොපීරෙ ඉන්නේ. කොන්නේ පීරනවා අපි. මම කණ්ණාඩි ළඟ යනකොටම කණ්ණාඩි රූපේ නැති වෙනවා කියලා කොණ්ඩේ නොපීර ඉන්නේ අපි කොණ්ඩේ පීරනවා අපි. එතකොට ඒදෙන් ගන්න ප්‍රයෝජනේ ඒ උපකාරය අපි කරනවා. එතකොට මෙන්න මේ ආයතන කුසලතාවයත් එක්ක ලක්ෂණය තමයි ඇතෙන් දකින රූපයේ චක්කායතනේ හරහා දකින රූප ආයතනය ඒක එතනම නිරුද්ධ වෙනවා. අල්ලන්නේ අනකොට යන්නේ ඊළඟ දේ කියන අවබෝධයෙන් ඔහු යන්නේ. එතකොට දැන් අපේ පේන රූපය මගේ පුතා මගේ දුව කියලා වෙනඳගන්න ගියොත් ඒත් එක්කෙන ජරා මරණ ටික නිදහසන බෑ. හැබැයි මේ අවබෝධයත් එක්ක ඉන්න කෙනාගේ ළඟදී මොකද වෙන්නේ? දරුවගේ යුතුයම් ටිකක් කරනවා. හැබැයි ඒ දරුව මහලු වෙන දුක, ලෙඩ වෙන දුක, ඒ දුක් ටික තමන් ගන්නෑ. තමට එන්නේ නෑ. ඒකෙන් කියන්නේ දරුව අසනීප වෙච්ච වෙලේ දහක බලන් ඉන්නවා කියලා. අනේ මං අනිත් වෙන්නේ කරමන්නම් ඔපෙන්නේ කියලා. ඔව් එහෙම ඉන්නේ නෑ. ආ දරුව වැටෙන ගම අල්ලනවා, ප්‍රතිකරණ ඉක්මඩ කරනවා. ඒ ටික කළා ඒ උපකාරය කරන ගමන් එයා මේ දර්ශනයත් එක්ක ඉඳගෙන ඒ දුක් ටික නොත් ඉඳහස. තර මේ දෙක ගැටෙන්නේ නැහැ වෙනතනි. බොහෝ දිනකට හිතන බොහෝ දිනේ බයයි මේ දර්ශන ඇති කරගත්තොත් කොහොමද ජීවත් වෙන්නේ කියලා. නමුත් වෙනතනි මේ දර්ශන ඇති කරගත්තු කෙනා තමයි වඩාත්ම සාර්ථක ජීවිතයක් ගත කරන්නේ. අද අපි මේ ඇත්තෙම රඟපානමේ. අද අපි යාළුවන් කියන්නේ පොඩ්ඩක් ඇත්තම වචන හිම වෙච්ච ගමන් ඉවරයි ඔක්කොම නේ. හොඳට ඉන්නකන් ඉතින් හොඳයි පොඩ්ඩක් මේ නොබෙලුවත් ඇති. කතා නොකරත් ඇති නේ. කියන්නේ හිතවත්කම ඔක්කොම වතුරේ. පින්නතුනේ මේ දර්ශනයත් එක්ක එහෙම ඇති වෙන්නේ නැහැ ඇත්තෙන්ම. යා ඊට වඩා ප්‍රඥාවෙන් ජීවිතය දෙස බලනවා. ඒ අවස්ථාවලදී යන්නම් තීරණ ගන්නවා. දැන් බුදුහාමුදුරුවෝ පරිලේවණයටත් ගියා. යන්නම අවස්ථාවලදී ඒ අවස්ථාවලදී කලියුතු කාර්යයන් කරනවා. මොගලන් හාමුදුරුවෝ එක්තරා අවස්ථාවකදී සීමා මාලකේ පොහේ ගෙහි හිටිය දුසීල ස්වාමීන් වහන්සේ කෙනෙක් අතින් අදලා එළියට දැම්මා. ඒ සියල්ලක්ම කරන්නේ මේ දර්ශනය තුලින්දගෙන. බුදුරජාණන් වහන්සේ දිනක් පින්නපාත යනකොට පොඩි ළමයි ටික කඳාන හිටියා. ඒ ළමගේ දෙමෝපියන් නැති වෙලා කලින් දා පින්නපාත වෙදපොයි බුදුහාමුදුරුව මේ ළමයි ටික පැවිදි කරන්න කියලා. ඒ ළමනුත් පින්වත් ළමයි. පින නිසාම තමයි සම්බන්ධ වෙන්නේ. ඒ ළමයි පැවිදි කෙරුවා. නියමිත බුදුහාමුදුරුව තීරණය කළ තීතිය වයසටත් වඩා අඩු ළමයි මේ. ඒ ළමයට රැකවරණයක් එන්නේ ශාසනය තුල රැකවරණයක් ලබා දුන්නා. නිරාහාරව හිටිය මිනිස්සෙක්, කුසගෙන හිටිය මිනිස්සෙක් ඈත කෙළවරේ ධර්මශාලාවේ බණහනකොට බුදුහාමර දැක්කා මෙයා මේ බඩගෙන ඉන්නේ කෙනෙක් කියලා. ආනන්ද හාමුදුරුවන්ට කතා කළේ ආනන්ද ධර්මශාලාවේ කෑම తీරි කියලා. අර මිනිස්සට කෑම දෙන්න කිව්වා. ඒ තරම්ම පිනතුනේ. ඊටාම ප්‍රායෝගික ධර්මයක් මේක. යුතුකම් ගැන කියද්දී සිංහල වද සූත්‍රයේ සාමකෘෂයන්ට කියනවා තමන්ගේ බහරයවන් කැමති ආභරණ තියෙනවා ආභරණ ඇඳුම් ගන්න දුන් අරන් දෙන්න කියලා. ඒ තරම්ම ප්‍රායෝගික ධර්මයක් මේක. එනිසායි ප්‍රායෝගික ධර්මෙන් ප්‍රායෝගික ජීවිතයෙන් බැහැර වෙන්නේ නැහැ මේක. ඒ යුතුයකනොත් කරන ගමන් තමයි මේ ධර්ම තුල නොගැටිය ඔහු ඉන්නේ. ඒක තමයි වරක්ම සාරගත ප්‍රමේ ආයතන කුසලතාවය කියන එකත් ඊටාම වැදගත් කාරණයක්. ඊළඟට බොජ්ජංග කියලා අංගයක් තියෙනවා. ඔව් සලායතනය තමයි ආයතන කියන්නේ ච ආයතනික ආයතන 6 කියන එක. දැන් ඇස, කන, නාසය, දිව, අභ්‍යන්තර ආයතන 6 තමයි සලායතන කියන්නේ. ඒ ආයතන 6ට එකතු වෙන බාහිර ඒවත් එක එකතු වෙල 12යි. දැන් මේ 12 ගැනම හිතමු. දැන් අර පේන චිත්‍රයේ දිගටම ඒ චිත්‍රයේ දිස්ති වෙන එක වෙනම කතාවක්. නමුත් බුදුදහමේ කියන රූප ආයතනය කියන එක මේහ බලනවත් එක්කම ඒ මොහොතේ පහළ වෙන රූප ආයතනය. ඊළඟට පින්නොතනේ බොජ්ජංග කියලා බෝධිඅංග කියලා සතර සතිපට්ඨානය තුල ඉන්නකොට පින්නොතනේ වැඩෙන්නේ බොජ්ජංග. බොජ්ජංග කියන්නේ සති, ධම්මවිචය, විරිය, පීති, පස්සන්දි, සමාධි, උපේක්ඛා. එතකොට සතියේ දිනු වෙනකොට මේ ධර්මය විමසන්න නුවණ කියන කේ පැත්ත දිනු වෙනවා. ඊට පස්සේ ඒත් එකම වීර්යය කොහොමත් හරි මමත් මේ ධර්ම තුල යන්න ඕනේ කියන මේ සතුටත් එක වීර්යයක් ඇති වෙනවා. ඒත් එක ප්‍රීතියක් හට ගන්නවා හිතේ. ඒ හිතේ ඇතිවන ප්‍රීතිය පස්සද්ධි කියලා මුළු ශරීරෙටම දැනෙන ගන්නවා. හිත සමාධිගත වෙනවා. ඒ වගේම උපේක්ෂාසහගත වෙනවා. මෙන්න මේ ඇතිවෙන බොජ්ජංග ගැන තමන්ට මේ මොහොතේ සති සම්බොජ්ජංගය තියෙනවා. මම දැන් සමාධිගත වෙලා හිතේ දැන් සමාධි සම්බොජ්ජංගය තියෙනවා. මෙන්න මේ බොජ්ජංග තමන් ස්පර්ශ කරනකොට තමන්ට ඒ ගැන හිතේ අවධානයක් තියෙනවා. දැන් කායනුපස්සනාව දැන් අපි තේරුම් ගත්තනේ. දැන් තමන් දන්නවා දැන් තමන් ඉන්නේ ඉරියව්ව ගැන තමන් සැලකිල්ලෙන් ඉන්නේ. ඈ වේදනාව ගැනත් දන්නවා දැන් තමන් උපේක්ෂාවෙන් ඉස්සලන් ටිකක් අමාරුවක් තිබුණා තේරුවට පස්සේ දැන් හරි ගිය ටිකක්. දැන් ඒකත් දන්නවා දැන් ස්පර්ශයත් එච්චරම අමාරු නෑ කියලා. ඊළඟට හිත ගැනත් දන්නවා දැන් තියෙන්නේ විේත මෝහ සිතක්. දැන් තමන්ට මෝහයන් වාකඩු අවස්ථාවක් දැන් මේ හිතේ තියෙන්නේ. ඒ වගේම විහිිත දෝෂ දැන් කවුරු ගැනවත් අමනාපයක් නැහැ. ඊට පස්සේ විහිිත රාග කිසිම කයක් දැන දැඩි ඇලීමක් දැන් තමාට නැහැ. දැන් මේ මොහොතේ දැන් ඇතැම්බෙට මිය ගියොත් සමසීසිය මට්ටමට එන්න පුළුවන් මට්ටම වගේ දැන් ඉන්නේ. සමසීසිය කියන්නේ මේ මොහොතේම සිතවල හරියට පිටේවොත් ඇතැම්බෙට භවයකට නොයන මට්ටමක් වුණත් අපට දිනු කරගන්න පුළුවන් මට්ටමක් කියලා හිතන්න පුළුවන්. පින්නතුනි ඒ තරම් බලවත් කුසලයක් මේකේ. මේක සරල දෙයක් කියලා හිතන්න එපා. ඇතැම් විට ඔබ මේක හරියට සිත පිහිටුවාගෙන හිටියනම් ඔබ මේ ආත්මේ විතරක් කියලා කියන්න බෑ. ඇතැම් විට ආත්මවහාර 500ක පසුගිය කරපු කුසලයට වඩා ප්‍රබල කුසලයක් වෙන පුළුවන්. ඔබ මේ පැය දෙකමාර 330 ඔබ මේ හරියට දහමහගෙන හිටියනම් මේක කෙලිම පිනතුනේ ධම්මන පස්නාමයි. ඒ විතරක් නෙමෙයි මේක කෙලිම විදර්ශනා භාවනාවයි. ඔබ මේ හැට කරගත්තු කුසලය ඔබ ඇතැම් විට ඔබ වා දෙනට කෘතඥ වෙයි. ඔබ සුගතියට ගිහිපු දවසක මේ ඇති කරගත්තු බලවත් කුසලයෙන් ඔබ මතු භවයන් ඇති කරගන්නා වූ සුගතිය සහයේ පහසුකම්ටික ඔබ දැකලා මේ පහසුකම්ටික සලකපුවාය කැරේ බලවත් කෘතඥතාවයක් ඔබට ඇති වෙයි. ඒ තරම් කුසලයක් මේ අවස්ථාවේදී අපට රැස් වෙනවා. අපි දෙපිටසටම ඔබ නිසා මටත් ඇති වුණ එක. එනිසා පිනතුනි මේවා හිතන්න එපා සාමාන්‍ය මේන බෝධි පූජාවක් තියෙන එකක් හෝ දානයක් තරම් දෙයක් කියලා. ඒවා අපි නිග්‍රහ කරන්නේ ඒවත් තාම වටිනවා. අපිත් මේ උදේවක බෝධි පූජා තියෙනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා ඉතාම ප්‍රබල කුසලයක් මෙයන්. දැන් අපි දානයක් දෙන්න බලන්න ගෙදරක. දානයක් දෙන්නේ විනාඩි 4-5 දානය ගැන හිතන්නේ නේ. අනිත් දේවල් වෙලාවේ මොන මොනද අපි හිතන්නේ නේ. නැහැ යන ගැන හිතනවා සංග්‍රහ කරන්නේ වෙන ලෝකෙක නෙමෙයි නේ. දාන දෙන මේ ඉමන් දෙකන් විප සංගත දෙයම කියන කොට වෙන එකක් ඉතින්. ඒ වාක්‍ය කියද්දි හිත වෙන දැන. නමුත් පිනුතුනි මේ බණ අහන මොහොතේ එහෙම නෙවෙයි. එක දිගටම මේත් එක්ක අපේ සිතවිලි යෙදිමින් මේ තියෙන්නේ. මේක පිනුතුනි මහා අතීත කුසලයක අනිසංසයක් එක පැත්තක මේ භුක්ති විඳින්නේ. අනිත් පැත්තෙන් ඒ කුසලයක් එක්කම ඒ කුසලයම තවත් කුසලයකට උපස්තම්භ කරගෙන ඒ කුසල විපාකයම තව කුසලයකට අපි මේ උපස්තම්භ කරගෙන අවස්ථාව. සමයක ඉතාම වටින අවස්ථාවක්. ඒ නිසා බොජ්ජංග කියන මෙන්න මේ හිතේ සති ධම්ම විජය විරිය තීටි පස්සද්ධි සමාධි උපේක්ෂා මේ පිනුතුනේ අමාරු නෑ ඇත්තට. අමාරු කියලා හිතන්න එපා. ඈ වයස අවුරුදු 120 දී අයත් ඉතාම නූගත් අය. නූගත් උනට බුද්ධිමත්. බුදුහණන් කාලේ මේ ධර්ම අවබෝධ කරගත්ත ඔබ හිතන්නේ ඔබට බෑ කියලා. ඔබ වා පින්වත් අය සතර පින් කරපු අය වාසනාවන්ත අය. ඒ නිසායි මේ ධර්ම ඇහෙන්නේ. ඒ නිසා අනිත් පැත්තෙන් අනිත් දක්ෂතාවය අපි ඇති කරගන්න අපි දක්ෂ වෙන එක අපිට පුළුවන්. අපිට බැරි නෑ. බැරි නම් ඔබට මෙතන වාඩි වෙන්න බෑ. ඔබ මෙතෙන්ට ආවේ හිතන්නේ උදේ මේ සීල රෙදි ටික සූදානම් කරගෙනයි කියලා. මේ පින්න තුනේ සාස්ත්‍ර ආත්මව සිය ගානක කල්ප ගානක මේ මනසෙහි ඇතිවෙච්ච පරිවර්තනයක ප්‍රතිඵලයක් අද ඔබ මේ වාඩි වෙලා ඉන්නේ. එහෙම නැත්නම් මෙහෙම වෙන්න බෑ අපට. ඒ නිසා අපට ඉදිරි ගමනක් යන ලොකු ශක්තියක් මේකේ තියෙනවා කියන එක මේ කියන්නේ. ඒ නිසා ඒ ගැන අපි හැම දෙයක්ම සතුටු වෙන්න ඕන. තමන්ගේ අභිමානයක්, සතුටක්, වීරියක්, විශ්වසනීයත්වයක් ඇති කර ගන්නට ඕන මේ ධර්ම තුල හික්මෙන් අපි. ඒ නිසා අපට වටිනාම දේ මේක පින්නතුනේ අපි දරුවෝ හිටියට ඒගොල්ලන් විවාහ වෙලා ඇති යනවා. ඈ අපේ ගේ දොර හැමදාම නැහැ. අපේ ශරීරයත් අපට හැමදාම නැහැ. නමුත් මේ ඇති කරගන්න මානසික දියුණුව පින්නතුනේ ඉහළම තැනකට අපිව රැගෙන යනවා. මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි. අපි මේ මොහොතේ ගත කරන මේ මොහොතේ උනත් අපේ හිතේ උච්චර ප්‍රබල හිතද මේ මොහොතේ තියෙන. මේක පිනතුනේ ඉතාලම බලවත් කුසලමේ අවස්ථාවක් අපි මේ ඉන්නේ. ඒකට හානි වෙන උදාහරණයක් අපි කියන්නත් ඒකයි පිනතුනේ. දැන් සමහර කරුණු කියන සමහර උදාහරණ මට තියෙනවා. නමුත් මම කියන්නේ ඒ උදාහරණ සමහර ඒවා. කිව්වොත් ඇතැමිට මේ පිනතුනේ හිතේ කුසලයට ඇතැමිට බාධාක් වෙනවා කියලා හිතනොත් ඒවා මමත් වරක්වලා තමයි කියන්නේ. ඒ නිසා ඔබට උපරිම යහපත වෙන විදිහට තමයි මේ ධර්ම දේශනාව ඔබට ඇහෙන්නේ. ඒ නිසා පිනතුනි මේ බොජ්ජංග ධර්ම සතර සතිපට්ඨාන තුල ඉන්නකොට මේ බොජ්ජංග ධර්ම වැඩෙනකොට ඒ වැඩෙන බව තමයි දන්නවා. ඒ වගේම කුමක් හෝ අඩුවේ නම් අඩුව එකක් තමයි දන්නවා. ඒව වැඩි කරගන්න තමයි උත්සාහ ගන්නවා. ඇත්තම පිනතුනි සතර සතිපට්ඨාන යමති භූමිය තුල ඉන්නකොට බොජ්ජංග වැඩෙන්න කියලා අමතු ආයස්යන් දරන්න ඕනේ. අපිට තියෙන හරියට සතිපට්ඨානේ වඩන එක විතරයි. ඒ සතිපට්ඨානේ ප්‍රතිඵලය තමයි බොජ්ජංග කියලා කියන්නේ. ඒ බොජ්ජංග වැඩෙනකොට බොජ්ජංග කියන්නේ බෝධි අංග කියලා. සම්බුද්ධත්වයේ සඳහා, කියන්නේ අරහත්ත්වයේ සඳහා, අවබෝධය සඳහා උපකාරවත් වන අංග කියන එකයි බොජ්ජංග කියලා කියන්නේ. ඒතර එවැනි අංග හතක් තියෙනවා. සති සම්බොජ්ජංග ඉඳන් උපේක්ෂා සම්බොජ්ජංග දක්වා අන්නේ බොජ්ජංග වැඩෙනකොට තමන් තුළ ඒ බොජ්ජංග දැන් වැඩෙමින් තියෙනවා කියන එක තමන් දකිනවා. තමන්ට දැන් මේව තමයි හිතෙන්නේ. අනිත් අය කරපු අඩුපාඩුකම් බැනපු ඒවා මතක් වෙනවද නැහැ තමන්ට. බොජ්ජංග සිහි වෙනවා, නීවරණ තියනවා නම් ඒවා මතක් වෙනවා, ආයතන කුසලතාවය දන්නවා, පඨවි ආපෝ තේජෝ වායෝ වලට සතර මහා භූත රූපේට ශරීරය තියලා බලනවා, ශරීරයේ අනාගතේ නව සීවති කියලා බලනවා, දැන් සිත බලනවා, දැන් මේ ධර්මයේ සීකරේ ධම්මවිජය සම්බොජ්ජංගේ තියෙනවා. මේවත් එක යයි. ඒත් එක හිටියයි කියලා අනිත් කරන වැඩ වලට බාධාවක් නැහැ. දැන් අපි ගෙදර කෑම බීම වෙනකොටනේ නිතරම හිතෙනවද කෑම වෙනවා කියලා. අරග කරද්දීනේ පොල් කිරි ගා හදද්දී වෑංජන හදද්දී මුළු ලෝකෙම හිතේතන එක හරිනේ. ඒ වැඩේ කරන වැඩේ හරහානේ ඔක්කොම හිතේ තින්නේ. පින්නතුනි ඒ වගේ තමයි අපි හරියට සතිය තියෙනවා නම් අපට පින්නතුනි හැමදේම මේ ධමස් එක කරන්න පුළුවන්. පිරුණු පුද්ගලෙක් බවටපත් වෙනවා. තමන්ගේ ජීවිතේ හිස් බව, ඇතුලේ තියෙන හිස් බව නැති වෙනවා. එන්න එන්නම තමන් පිරුණු කෙනෙක් බවටපත් වෙනවා. තමන් දැනග හිටිය තමන්ගේ මේ තැනට ලොකු ආශිර්වාදයක්. තමන් තැනකට ගියත් සත්පුරුෂයන් නම් ඉන්නේ. අසත්පුරුෂ නම් තරම් දෙයක් නැහැ ඉතින්. එයා දකින්නත් එයා අනිත් පැහැ ආසයය. එයා අනිත් යන ආශිර්වාදයක් වෙනවා. ඒ තමන්ගේ තියෙන අභ්‍යන්තර ශක්තිය පිනුතුනි බාහිර සත්පුරුෂයන්ට දැනෙනවා. මනුෂ්‍යයන් විතරක් නෙවෙයි ගහකොළට සතා සිව්පාවට දැනෙනවා. මොකද තමන්ගේ ආධ්‍යාත්මික ලොකු ශක්තියක් ඒත් එක වර්ධනය වෙනවා. ඒ විතරක් නෙවෙයි පිටුතුනේ මේ විශ්වෙම ඉන්න මේ ධර්මයට කැමති සත්පුරුෂය ඔබගේ වටා ජානාවක් වගේ ඔබට නොපෙනෙන ලෝකයේ සකස් වෙනවා. ඔබ යන මඟට ඔබට රැකවරණ ලබා දෙනවා. ඔබට උපකාර නොපෙනීම ලැබෙන සමහර දේවල් මෙය උපකාර කරගන්න. ඒ නිසා සතර හුඟා අපිත් එකට ආපු අය විශ්වෙ නොයෙක් තැන්වල ස්ථානගත වෙලා ඉන්නවා. විශේෂයෙන් අපේ මෞද්‍ය මාපියන් මිච්ඡයි ළඟම සම්මතක මිච්ඡය ඇතැමිට අම්මල තාත්තල කියන ඇති නුතුනේ ආත්ම භව සිය ගානක් ගියද ඒ වට දරුවන්ගේ ලොකු බැහැීමක් තියෙනවා. ඉතින් එවැනි බොහෝ දෙනෙක් අපට උපකාර කරන්න බලන් අපිත් එක මේ ගමන යනවා. ඒ නිසා මේ දහම් තුල ඉන්නකොට තමයි ලොකු රැකවරණයක් ලැබෙනවා. විචය චය විචාරය කියන එක සති කියන්නේ මේ සතිමත් භවයේ ඉන්න එක නිතර කය වචනේ සිත මේ ටික ගැන සිහියෙන් ඉන්න එක. ඒක ඉන්නකොට ධර්මයේ વિચારන්න ඕනේ. ඒ කියන්නේ ධර්මයේ ගැන මේ කරුණු සිහි වෙනවා. વિચારය කරනවා කියන්නේ විමසනවා කියන එක. අපි කියන්නේ ඉන්වෙස්ටිගේෂන් කියලා කියන්නේ. ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ keen investigation කියලා. එතකොට නිතරම විමසින් ධර්මයේ ගැන නිතර කරුණු මෙනෙහි කර කර බලනවා. මෙතන විතරක් නෙවෙයි. ධම්ම විෂය කියන්නේ කේන් ඉන්වෙස්ටිගේෂන් කියන එක. විෂය විජය නෙවෙයි, විජය කියන්නේ ජයග්‍රහණය නෙවෙයි. මේ විෂය කියන්නේ ਵਿਚාරේම මනසින්ම බලනවා හැම දෙයක්ම සතර සතිපට්ඨානද කියලා බලනවා. එතකොට පංචවරස්කන්ධය බලනවා, ආයතන බලනවා, ධාතු බලනවා. හැම වෙලාවෙම මෙයා ඒව තමන් මතක දේවල් මතක් කරගන්නවා. කවුරු හරි කෙනෙක් හම්බුනොත් යාගෙනොත් ගැටලු තියෙනවා අහනවා. පොතක් ප්‍රකටම කීඩාගාලේ බලනවා. නිතරම අනිත් අය හම්බුනහම මේව තමයි කතා කරන්නේ. ගැටලු තියෙන තැන තමයි අහගන්නේ. ඔව්, පස්සන්ද කියන්නේ මේ ශරීරයේ සැහැල්ලු බවක් එනවා. ඒ කියන්නේ හිතේ ප්‍රීතිය එනකොට ඒ ප්‍රීතියත් එකමාර රිලැක්ස් ගතිය එනවා. ශාරීරිකව ඒ කියන්නේ මනසේ දැනෙන ඒ සැහැල්ලුව කයට දැනෙනවා. ඒ කියන්නේ අපේ හිතේ දැඩි ද්වේෂයක් හරි මොකක් හරි රාගයක් හරි තියෙනම් කය ටිකක් දරදඬු වෙන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්ත. අර හිත සතිමත් වෙනකොට දහමත් එක්ක ඉන්නකොට ඒක මුළු ශරීරෙම දැනෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ හරියට බ්‍රහ්මචර්යාව කියන එක මේ පිනක් වගේ කියලා. මණ්ඩපෙය මිදම් වික්ෂරේ බ්‍රහ්මචර්යම්. මේ බමසර කියන එක, මේ දහම් මඟ කියන එක හරියට මේ වදයක් වගේ. බඩගිනි වෙච්ච කෙනෙකුට මේ වදයක් දෙනවා වගේ. දැන් බඩගිනි වෙච්ච කෙනෙකුට වෙන කෑමක් දුන්නොත්, බත් ටිකක් දුන්නොත් බත් විතර කන්න බෑනේ, වෑංජනත් ඕනේ, වාඹරන්නේ මේ හැම කරා. නමුත් මේ වදේ කෙනෙක් එහෙම නැහනේ. මේ වදේ දුන්න ඕවන් පැත්ත බලන්න උනත් නැහැ. ඕවන පැත්තකින් කටක් දාගන්න පුළුවන්. ඉක්මනටම ශක්තිය. ඒතර අන්නේ වගේ මීරි පැනක් වගේ කියලා කියනවා මේ ධර්මයේ මේ බමසර කියන එක. එතකොට පස්හන්දිය ප්‍රීතියත් එක්ක පස්හන්දිය ශාරීරික සැහැල්ලු බව, ඒ පස්හන්දියත් එක්ක හිතේ තවදුරටත් සමාධිමත් බව, ඒ සමාධිමත් බවත් එක්ක උපේක්ෂාව, ඒ කියන්නේ දුක සැප දෙකෙහිම මැදහත් සිතක් යා ඇති කර ගන්නවා. ඇලීම් ගැටීම් දෙක හැකිතා කඩු කරගෙන අන්ත දෙකින් දුර වෙලා මැදහත් සිතක් උපේක්ෂාවකට පත් වෙනවා. අන්න ඒ කරුණ තමන් තුළ වැඩෙනකොට තමන් ඒවත් ධම්මානුපස්සනා විදියට ඔහු මෙනෙහි කරනවා. ඊට පස්සේ ආර්ය සත්‍ය කියන එක ගැන, චතුරාර්ය සත්‍ය ගැන මෙයා නොනින් මෙනෙහි කරනවා. මොනවද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? දුක මේකයි, පංච උපාදානස්කන්ධය හට ගැනීම, නිරුද්ධ වීම, වැයවීම දැක්කේ නැත්නම් දුකයි කියන කියා ගන්නවා. එතකොට ඒ දුකට ආසන්නම හේතුව තෘෂ්ණාව කියන එකක් ගන්නවා. ඒක නැති කිරීම නිවනයි කියලා ගන්නවා. ඊට මාර්ගය අරස්මිනික මාර්ගය කියන එක, මෙන්න මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය මේ කරුණු නිතරම යා නුවණින් බලමින් තමයි මේ ගමන යන්නේ. යන් නිතර මෙනෙහි කරනවා. මේ ආර්ය සත්‍ය සතරේ කියන්නේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීම තුලින් විතරක් ලෝකෙට ලැබෙන ඉතාම ටික කාලයක් ලෝකයේ මනුෂ්‍යයන්ට අහන ලැබෙන මේ ධර්ම තුල යහික් වෙනවා. මේ ධර්ම කරුණුත් එක තමයි ආන්නේ. පින්නතුනි, මෙන්න මේ විදිහට ධම්මානුපස්සනාව තුල එක පැත්තකින් අකුසල් පැත්ත, පංච නීවරණ ආදී අකුසල් පැත්ත, ස්කන්ධ පංචකය ආදී දුක් පැත්ත අවබෝධ කරගන්නවා වගේම අනිත් පැත්තෙන් බොජ්ජංග, ඒ වගේම චතුරාර්ය සත්‍ය වැනි මේ කුසල කර්ම පැත්තේ මේ දෙකම යා නුවණින් දකිනවා. හිතට එන කුසල කුසල චේතනා දෙකම ගැන නිතර නුවණින් මෙනෙහි කරමින් ඉන්නේ. සතර සතිපට්ඨානය තුල පින්නතුනි, එක පැත්තකින් කායනුපස්සනාව වඩමින් කය ගැන දැනගන්නටත්, සතර ආහාරය පිළිබඳ දැනගන්නටත් එයා උත්සාහ කරනකොට ඒත් එකම යට සැප දුක් ආදී වේදනා පිළිබඳව අවබෝධ වෙනවා. හිත ගැන අවබෝධ වෙනවා. සංඥා චේතනා ගැන ධර්මානුපස්සනාව හරහා අවබෝධ වෙනවා. මේ හතර වෙන වෙනම වඩලා පංච උපාදාන ස්කන්ධය වෙන වෙනම නෝනින් දකිනකොට පිනතුනි අවසාන ප්‍රතිඵලයේ විදියට එයාට දකින අහන බලන හැම තැනම යට තේන්නේ මේ පංච උපාදාන ස්කන්ධය හට ගැනීම නිරුද්ධ වීම විතරයි යට තේන්නේ. එයාට හැම හුස්ම රැල්ලක් පාසාම එයා මේ ධහම තුල හික්මෙමින් යන්නේ. එයා එන්න එන්නම නිහඬ විවේකී පුද්ගලෙක් බවටපත් වෙනවා. හැබැයි ඔහු ඉතාම සක්‍රීය, ලෝකයට ඉහළම යහපත කරන, ඥාතීන්ට ඉහළම යුතුකම් කරන පුද්ගලයා බවටපත් වෙනවා. විතරක් නෙවෙයි, ඔහුට දිනපතාම, ඔහු දිනපතාම වයසට යනවා. දිනපතාම ඔහුට ලෙඩ දුක් වැඩි වෙන බව ඔහු දන්නවා. නමුත් ඒ වගේම ඔහු නිදහස් වෙලා ඉන්නේ. ඒ කියන්නේ ලෙඩ නොවී ඉන්නවා කියන එක නෙමෙයි. ලෙඩ වෙනවා, ඒ වෙන ලෙඩ තමන්ගේ කෙරෙහි ගාට ගන්නෙ නැහැ. ලෙඩට ප්‍රතිකාර කරනවා. ඔහු ලෙඩ රෝග වලින් මිදෙමින් ඔහු ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔහු මේ පැත්තෙන් වයසට ගියාට වයසට යනකොට සාමාන්‍ය කෙනෙක් දුකටපත් වෙද්දී ඔහු ඊට වඩා වේගෙන් ආධ්‍යාත්මික සුවයෙන් ඔහු ඉදිරියට යමින් ඉන්නේ. ඔහුට ඒ නිසා ගතවන හැම දවසක්ම එන්න එන්නම සතුට තියෙන දවසක් බවට පත් වෙනවා. හැබැයි ඒ සතුට හෙට ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඔහුගේ ලක්ෂණය තමයි ඔහුගේ අද දවස තමයි ජීවිතයේ වටිනාම දවස බවට පත් වෙන්නේ. ඔහුට හෙට කියලා ප්‍රාර්ථනයක්වත් ඊයේ කියලා පසුතැවිල්ලක්වත් ඔහුගේ ජීවිතේ නැහැ. හැබැයි ඔහු අනිත් අය අනාගතයේ සැලසුම් කරන කෙනාටත් වඩා ඒ සැලසුම් කලන ඉලක්කවටත් වඩා අතිශය සාර්ථක අතිශය දිනු ජයග්‍රාහී සාර්ථක කරා ඔහු දිනපතාම ළඟා වෙමින් ඉන්නේ. ඔහු අනිත් සියලටම වඩා ඔහු දක්ෂයෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි, ඔහු බාහිරින් සතුට සොයන ගතිය, සතුට සොයාගෙන රස්තියාදු වෙන ගතිය, බාහිරින් ළමන ගතිය ඔහුගේ අඩු වෙනවා. ඔහු එකෙන් කියන්නේ එක තැනකටම වෙලා ඉන්නවා කියන්නේ නැහැ. ඔය තැන්වල ගමන් බිම යන ලෝකයේ විදිනවා. ලෝකේ බලන්න යන්න පුළුවන්, ඥාතිින්ද යුතුයම් කරන්න යන්න පුළුවන්. හැබැයි ඒ හැම ගමනක්ම ඔහු යන්නේ මේ ධහම නැමැති පහන දැල්වගෙන. ඒ හැම තැනදීම ඔහුට බුදුහාමුදුර ප්‍රදානයි. ඒ හැම තැනදීම ධර්මය ප්‍රදානයි. ඒ හැම තැනදීම ආර්ය සංඝයා තමන් එක්කකට ගමන් කරනවා වගේ. මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය තමගේ අතිශය මිත්‍රයන් බවට පත් කරගනිමින්, අනිත්‍ය දුක් අනාත්ම කියන යථාර්ථය තමගේ මිත්‍රයන් බවට පත් කරගනිමින් ඔහු මේ ගමනෙහි දිනපතා නිතිපතා මොහොතින් මොහොත ඉදිරියට ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ හැකියාව ඒ ශක්තිය අපි ඇති කරගනිමු. ඒ සඳහා ඔබට තෙරුවන් සරණින්. අද මේ ශ්‍රවණය කර මහා සතිපට්ඨාන සූත්‍රය ඔබට ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. වඩ වඩාත්ම මේ දහම් තුළ හික්මෙන්නටත්, වඩ වඩාත්ම සද්ධර්මයේ තුල සත්කෝසයන් මුණගැහිමටත්, වඩ වඩාත්ම මේ සද්ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්නටත් ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. අප වෙතින් රැස් කරගත් මේ ඊටාම බලගත් කුසලය අපරමින් නී ගිය යම් තාඥාතින් වෙත්නම් ඒ හැම දිනමත් ඒ වගේම පින් අපේක්ෂාවෙන් මේ විශ්වය තුල යම් තා සත්‍යයන් පින් බලාපොරොත්තුකින් සිටිනම් ඒ හැම දිනමත් මේ පින සතුට සිතින් ඕන් කල පින්කමස්සේ අනුමෝදන් වෙත්වා කියලා අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සැත්කරගත් මේ උතුම් පින සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දිනමත් ලෝකීය සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් හොඳින් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගාමහිත්තා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගාමහිත්තා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගාමහිත්තා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මෙවුතුම් පින්කම තුලින් ජනිත කරගත්තා වූ පුණ්‍ය ඵලයේ හේතුවෙන් පින්වත් ඔබ හැම දෙනාගේමත් මෙලොව ජීවිත සඵල වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් සැලසේවා. පින්තුන්ගේ දූ දරු ඥාති මිත්‍ර මව් දෙමාපිය හැම දෙනාටමත් මේ පින්කම ආශිර්වාදයක් වේ. ඒ හැම දෙනාගේම සියලු යහපත් ඇතුමන් සඵල වේ. වඩ වඩාත් මේ ධර්ම මාර්ගය තුල හික්මෙනට ඒ ඇටත් ශක්තිය ධෛර්යය නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අප හැම දෙනාටමත් මේ පින්කම තුලින් ජනිත කරගත් උතුම් පුණ්‍ය ඵල ආනිසංසයෙන් උතුම් වූ නිවන් සුවයම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්බයා සෝකං පන්තා ච නිස්සෝකා හන්තෝ සම්බේති පානිනෝ. දුකින් තේලෙන සක් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොන්නක් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනකටම දරුවන් සරණයි.